මහසමුද්දෝ භික්ඛවේ උපයන්තෝ මහානදියෝ උපයාපේති මහානදියෝ උපයන්තියෝ කුන්නදියෝ උපයාපෙන්ති කුන්නදියෝ උපයාපෙන්තියෝ මහසොම්බේ උපයාපෙන්ති මහසොම්බං උපයන්තං කුස්සොම්බේ උපයාපෙන්ති ශ්‍රද්ධාවන්ත පින්තුනි අද සිල් සමාදන් අවස්ථාවේහි ලොස්සන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ සැඳව පින්තුන් මේ වෙලාවට නියමිත ධර්ම දේශනාවට මොකන් දීමටයි බලාපොරොත්තු වන්නේ අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ ත්‍රිපිටකයේහි සූත්‍ර පිටකයේහි සංයුත්ත නිකායේහි අභිසමය සංයුත්තේන උපයන්ති සූත්‍රය. උපයන්ති කියන්නේ එකතු කරනවා, රැස් කරනවා, උපයනවා කියන අර්ථය. අපි earn කියලා කියන්නේ අපි යමක් උපයා ගන්නවා කියලා කියන්නේ අන්න ඊට සමාන යන අර්ථයක්. එතකොට මහා සමුද්‍රයට උපමා කරලා තියෙන සූත්‍රය. මහා සමුද්‍රය පිරෙනකොට සාමාන්‍යයෙන් අපි විස්තර කරන ලක්ෂණය තමයි වැස්සක් වහිනකොට කුඩා නදී පිරෙලා ලොකු ගංගාවල් පිරෙලා ඊට පස්සේ මොහොත පිරෙනවා කියලා තමයි සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ. හැබැයි මේ සූත්‍රය කියන්නේ ඒක අනිත් පැත්ත. මේකෙන් කියන්නේ මහා සමුද්‍රය හොඳටම පිරෙනකොට මොහොත ගොඩ ගන්න පැත්ත මේ කියන්නේ. සාගරේ හුඟක් පිරෙලා ගොඩ ගන්නකොට ඒ වතුර ඉස්සෙල්ලා ලොකු ගංගාවට ඇතුල් වෙනවා. ලොකු ගංගා දිගේ ගිහිල්ලා පොඩි ගංගාවට යනවා. පොඩි ගංගාවල දිගේ ගිහිල්ලා ලොකු ඇලවල් වලට යනවා. ලොකු ඇලවල් වලට ගිහිල්ලා පොඩි ඇලවල් වලට යනවා. ඊට පස්සේ පොඩි වලවල් ආදී පිරෙනවා. අන්න ඒ උපමාව තමයි මේ සූත්‍රයෙන් කියන්නේ. ඉතින් මේ සූත්‍රයෙන් පින්නතුනේ අපේ ජීවිතය ගැන ලොකු අවබෝධයක් අපට ලබා දෙනවා. ඉතින් මේ සූත්‍රය විස්තර කරන කලින් මේ අපි අහන ධර්මයේ වැදගත්කම ඒ අහන ධර්මයේ තියෙන දුර්ලභත්වය අපි තේරුම් ගන්නට ඕන. තිනුතුනි අපි මේ අද මේ මොහොත ගත කරන්නේ ඊටාම භාග්‍ය සම්පන්න අවස්ථාවක්. ඒක අපි මනුසාත්ම භාවයේ ලැබුවා විතරක් නෙවෙයි. මේ ගත කරන මොහොතේ පිනුතුනි ලෝකේ කී දෙනෙක් නම් කරදර, කම්කටොළු, ලෙඩ දුක් ආදීන පත් වෙලා ඉන්නවද? සිරියාව වගේ රටක් ගත්තොත්, ඇෆ්ගනිස්තානය වගේ රටක් ගත්තොත් මහා යුද්ධයක් මැද ජීවිතයක් මරණයක් අතර සටන් කරන විශාල පිරිසක් ඉන්නවා. දරුවෝ වඩාගෙන හිමි දුවන අය මේ මොහොතෙත් ඉන්නවා. සමහර රටවල්, ඉතියෝපියාව වගේ රටවල්, සමහර අප්‍රිකානු රටවල් දැඩි සාගත වලින් බොහොම දුක් විඳින අය ඉන්නවා. මැද පෙරදිග වගේ රටවල් බොහොම දුෂ්කරව වියලි දේශ ගුණය නිසා දැඩි හිරු රශ්මියෙන් දුක් විඳින අය ඉන්නවා. ඒ විතරක් නෙවෙයි අපි මේ ජීවත් වෙන වටා පිටාවේ ගත්තා සමහර අය ලෙඩ දුක් වලටපත් වෙලා රෝහලවල ප්‍රතිකාර ගන්න විශාල පිරිසක් ඉන්නවා. දැන් ඔබ ශ්‍රී ලංකාවට එහෙම ගිය වෙලාවක ඔබ දැකලා ඇති මහරගම පිළිකා රෝහලට එහෙම ඔබ ගියොත් කී දෙනෙක් නම් හැම මොහොතකම දුක් විඳිනවද කියලා. ඉතින් විවිධ රෝග වලින් පීඩාවටපත් වෙන අය ඉන්නවා. සමහර අය තමගේ ළඟම ඥාතීන් ලෙඩ දුක් වලටපත් වෙලා ඒ ලෙඩ දුක් නිසා දුක් විඳින අය ඉන්නවා. සමහර අය ඇතැමිට තමන්ට හිටි එකම දුව, එකම පුතා මිය ගිහිල්ලා මුළු ජීවිත කාලෙම දුක් විඳින අය ඉන්නවා. තවත් සමහර වෙලාවලදී ස්වාභාවික උපන්තරව නිසා තමන්ගේ දේපල සියල්ලක් මහිම වෙච්ච අය ඉන්නවා. ඔබ ඇතැමිට අහලා ඇති ශ්‍රී ලංකාවේ සුනාමිය පැවතිච්ච අවස්ථාවේ සමහර කෙනෙක් කඩේ ගිහිල්ලා ඇතැමිට වෙන ගමනක් ගිහිල්ලා ගිහිල්ලා එනකොට ඇතැම් විට ගෙදර තිමිච්ච තැනක්වත් නැහැ. උප්පැන්න සාතිගිනන් සියල්ලක් මහිම වෙලා. පින්තුනි බලන්න අපටත් මේ වගේ අනතුරකට පත් වෙන්න බැරිද කියලා? අපට ඕනෑ මොහොතක මේ විනාතුරක් ජීවිතේ පත් වෙන්න පුළුවන්. ඒ අනතුර තියාගෙන තමයි අපි ඇතැම් විට ජීවිතේ හුඟා සුන්දර දෙයක් කියලා අපි හිතාගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ දහම කියලා කියන්නේ මෙන්න මේ දුක් වලින් අපට නිදහස් වෙන මාර්ගය කියන දහමයි. ඇතැමිට මේ ධර්මය අහනකොට, ධර්ම වැඩසටහන් වලට සහභාගී වෙනකොට, ඇතැමිට ධර්මය ප්‍රායෝගික කරනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ අපේ ජීවිත නොයේ අපට කරදර තියෙනුනේ. ඉතින් ඒ වෙතිවිදී අපි කොහොමද ධර්මයේ හැසිරෙන්නේ? ඉතින් ධර්මයේ හැසිරුණාම ඒ ප්‍රශ්න වලට විසඳුම් ලැබෙනවාද කියන අපට ඇතැමිට හිතෙනවනේ. ඔබට දැන් තියෙන ප්‍රශ්න කල්පනා කරලා බලන්න. ඇතැමිට ඔබේ දරුවා විභාගයේ සමත් වුණු නිසා, ඇතැමිට අකීකරුකම නිසා ඔබ ඇතැමිට දුක් විඳිනවා ඇති. ඇතැමිට ඔබට මිල මුදල් අඩු නිසා, ගෙදර මෝගේජ් එක ගෙවා ගන්න නිසි කාලට බැරි වෙන නිසා සමාජයට අමාරුවෙන් ඉන්න ඇති. සමාජයට ඔබට ඇඟේ පතෙන එක අමාරු නිසා අපහසුතාවයෙන් ඉන්න ඇති. සමාජයට ඔබට ඇතැමිට ශ්‍රී ලංකාවේ දිමිච්ච ඉඩ කඩන් කවුරු හරි කෙනෙක් දැන් අල්ලගෙන නඩු කියන ඇත්තදිනේ. ඉතින් ඒ වගේ නොඑක් දේවල් ඔබ හිතේ ප්‍රශ්න හැටියට දැන් තියාගෙන ඉන්නේ. දැන් මේව තමයි අපි ලොකු ප්‍රශ්න කියලා හිතාගෙන ඉන්නේ දැනට. හැබැයි බලන්න පින්තුනි, මේ ප්‍රශ්න ටික තියෙන අතරේදී අපට අපේ ළඟම ඥාතියෙක් මිය ගියෝති. ළඟම දරුවෙක් හරි ස්වාමි පුරුෂය හරි භාර්යාව හරි මිය ගියෝති. ඔබට වැඩිපුර දුක් දෙන්නේ අර දැනට තියෙන දුක් ටිකද, නැත්නම් අර ස්වාමියා භාර්යාව දරුවා මිය ගිය දුකද? ඔබට වැඩිපුර දුක තියෙන්නේ අර ළඟම කෙනා මිය ගිහිපු දුක. ඇතැම් විට පින්නතුනි සමහර අය ඉන්නවා තමන්ගේ අම්මයි තාත්තයි සහෝදරියයි සහෝදරියයි ස්වාමි පුරුෂයයි දරුවෝ දෙන්නයි සියලුම දෙනා එක දවසේ මිය ගිහිපු අයත් ඉන්නවා. එතකොට ඒ වගේ ලොකු අනතුරක් වුණොතින් ඒ ලොකු අනතුරද ඔබට ලොකුම ප්‍රශ්නේ? නැත්තම් ඔබේ දරුවා දැනට විභාගයේ පාස් නොවීන එක, මෝගේජ් එක ගෙවන්න බැරි වෙච්ච එක, ඒවද ප්‍රශ්නේ? පින්නතුනි පඩාචාරාව කියලා කියන්නේ එක දවසේ මරණ හතක් සිදු වෙච්ච කෙනෙක්. තමන්ගේ අම්මා තාත්තා දෙන්නයි, තමන්ගේ දරුවෝ දෙන්නයි, තමන්ගේ ස්වාමි පුරුෂයයි, තමන්ගේ සහෝදරියයි සහෝදරියයි හත් දෙනෙක් මරණ හතක් එක මොහොතේ සිදු වෙච්ච කෙනෙක්. එක දවසේ හත් දෙනෙක් අවසන් කටයුතු සිදු කරපු කෙනෙක්. බන්දුල මල්ලිකාව කියලා කියන්නේ තමන්ට හිටියේ දරුවෝ 32 දෙනාක්, තමන්ගේ ස්වාමියා වෙච්ච බන්දුල සේනාධිපතියත් එක දවසේ මිය ගිහිපු අය. එතකොට පින්නතුනි මෙන්න මේ පටාචාරාව බන්දුල මල්ලිකා වැනි අය ජීවිතේ මේ ඇති වෙච්ච දුක් වලින් කොහොමද නිදහස් වුනේ? නිදහස් වුනේ පින්නතුනි මේ ධර්මයෙන්, ධර්මයේ පිහිට ලබාගෙන, ධර්මයේ ඔස්සේ ජීවිතයේ දෙස බලන තමයි ඒ අය මේ දුක් සමුදායෙන් නිදහස් වුනේ. පින්නතුනි මේ දුක් ටිකෙන් අපට නිදහස් වෙන්න පුළුවන් නම් ඔබට අද තියෙන දුක් ටිකෙන් නිදහස් වෙන්න බැරිද එහෙනම්? අද ඔබට දේ තියෙන දුක් ටිකක්ද එහෙනම්? පින්නතුනි ඔබට දැනට තියෙන මේ ටිකෙන් අනිවාර්යයෙන්ම නිදහස් වෙන්න පුළුවන් ඔබට මේ ධර්මයේ ආශිර්වාදය ලැබෙනවත් එක්කම. ඇතැම් විට මේ වටිනා ධර්මයේ රැකීමේ දෙක්කදම වේදනීය ආනිසංස විදියටම ඔබට ඇතැම් විට දැනට තියෙන ප්‍රශ්න ඔක්කොම විසඳ ගන්නත් අවස්ථාව ලැබෙනවා මේ ධර්මයේ පිළිසරණ නිසාම. මොකද මේක බලවත් කුසලයක්. ඇතැම් විට ඔබට ආර්ථික දුෂ්කරතා ඇති, දරුවන්ගේ ප්‍රශ්න ඇති, ඥාතීන්ගේ ගැටලු ඇති, ඉඩකඩම් වල ප්‍රශ්න ඇති. ඒ සියල්ලම උනත් වෙනුතුනේ මේ ධර්මයේ රැකීමේ ආනිසංස නිසා සහ ඒ ධර්මය අපි තේරුම් ගත්තට පස්සේ මහන්සියෙන් වැඩ කරනවා, හොඳ කල්යාණ මිත්‍රයන් තමන්ට මුණ ගැහෙනවා, හොඳ ධනෙ උපයන දැහැමි ක්‍රම තමන්ට ලැබෙනවා, තමන්ට උදව් කරන අය ලං වෙනවා, කල්යාණ මිත්‍රයන්ගේ තමන්ට පිහිට උපකාරය ලැබෙනවා මේ ධර්මයේ ආනිසංසය ලැබීමත් එක්කම. ඒ නිසා බුදුදහම කියලා කියන්නේ පින්නතුනි අපට මේ පොඩි ප්‍රශ්න විතරක් නෙවෙයි, අපේ ජීවිතේ ලැබෙන මහා ප්‍රශ්න වලින් නිදහස් වෙන්න පැහැදිලි ගමන් මඟ විස්තර කරන ධර්මයක්. එනිසා අපි මේ ධර්මයේ අද මේ අවස්ථාවේ ලබා ගත්තේ නිකන් නෙවෙයි පින්නතුනි. සසර හුඟක් පින්කම් කරලා, හුඟක් ප්‍රාර්ථනා කළා. ඒ නිසා මේ ලබා ගත්තා වූ දුර්ලභ අවස්ථාව මේකට කියන්නේ ක්ෂණ සම්පත්තිය කියලා. අනේක්ෂණ සම්පත්තියේ අහිමි වෙන්න කලින් අපි ජීවිතෙන් ලබා ගන්න පුළුවන් උපරිම ධර්ම ප්‍රතිලාභය තම තමා ලබා ගන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි. අපි යම් කිසි කෙනෙකුට හුඟක් ආදරේ නම් අපි ජීවිතවල ඉන්න කාලේ යම් කිසි කෙනෙක් මිය ගියාම අපට හුඟක්ම දුකක් තියෙනවා නම් නිකන් ඉන වෙලාවක ලියලා බලන්න, පොලේක ලියලා බලන්න. ඔබ ජීවිතවල ඉන්න කාලේ ඔබ S2 ඉදිරිපිට මිය ගියෝතින් ඔබ වැඩිපුරම දුක් වෙන අය 5 දෙනා ලියලා බලන්න කවුද කියලා. ඊට වැඩි නම් 10 දෙනෙක් හරි ලියන කමන්නේ වැඩිපුර ඉන්නවනේ. පින්නතුනේ මෙන්න මේ අය තමන්ට අහිමි වෙන්න කලින් තමන් ජීවත් වෙලින්දිද්දී මේ අය මේ යන්නවා එකට ඔබට මුහුණ දෙන්න ශක්තිමත්ව මුහුණ දෙන්න හැකියාව ලැබෙන විදිහට ඔබ එයාට උදව් කරන්න. කොහොමද උදව් කරන්නේ? ඔව් ඒ අයට ආහාර පාන වලින් බෙහෙත් වලින් ඇඳුම් පැනඳුම් වලින් විතරක් නෙවෙයි. එයාට පුළුවන් තරම් ධනයෙන් උදව් කරන්න තේරෙන මට්ටමේ. අඩු ගානේ ඔබේ කුඩා සිංගිති දරුවන් ඇට ගෙවල්වල. ඒ දරුවන්ට පුළුවන් නම් උදේ බුද්ධ පූජාව අත ගහලා දරුවන්ට කියලා අතගස්සන්න එක. ඒෙන් හරියේ දරුවන්ගේ කුසලයේ දිනු කරන්න. දැන් බුදුරජාණන් වහන්සේට එහෙම තරුණ කුමාරයෙක් හමුණ චත්තමානවක. මතකයිනේ ඔබටනේ? චත්තමානවක බුදුහාඳුරෝ දැනගත්තේ තැනැත්තාගේ දවසෙම මිය යන කෙනෙක් කියලා සතුරන්ට සොරන්ට අහුවෙලා. බුදුහාඳුරන්ට පුළුවන්කම ලැබුණේ ඔහුට ලොකෝ දර්ශනයක් ධර්මයක් විස්තර කරන්න. බුදුහාඳුරම කද කළේ? බුදුහාඳුරෝට ගාථා ඉගැන්වුවා කීපයක්. මොනවද ඒ ගාථා? ඒ ගාථාවල කියන්නේ චත්තමානවක ගාථා කියලා. යෝ වදතං පවරෝ මනුජේසෝ සක්‍ය මුනි භගවා කත කිච්චෝ පාරගතෝ බල විරිය සමන්ගේ තං සුගතං සරණත්තමු පේමි. මේ ගාථා අපි කොහෙදද සජ්ජායනා කළේ? ලංකාවේදී. ශ්‍රී ලංකාවේදී ඉස්කෝලේ හැරෙනකොටනේ අපි තේරුම දැනන් හිටියද? සමහරට අපි හිතුවේ මේ ජේසුස් වහන්සේට කියන කවිය කියලානේ. පින්නතුනි මේ ගාථා වලින් මොනවද කියන්නේ? බුදුහාඳුරන්ගේ ගුණ, ධර්මයේ ගුණ, සංඝයාගේ ගුණ, තෙරුවනේ ගුණ කියන්නේ. ඇයි මේ ගාථා තුන පාසලේ හැරෙනකොට කියන්නේ? මේ ගාථා තුන අර්ථයක් දැනගෙන කිව්වොත් පින්නතුනි පාසල් ඇරිලා ගෙදර එනකම් මගදී අනතුරක් වුණොතින් ඒ දරුවා සුගතිගාමි වෙන හිත පිහිටුවන්නේ මේවා තියෙන නිකන් නෙවෙයි. නමුත් අපි අවුරුදු 10ක් 12ක් ඉස්කෝලේ ගිය අපි දැනන් හිටියේ නෑනේ. නේද? මමත් දැනන් හිටියේ නෑනේ. ඇත්තෙම පින්නතුනි මේක දවල් ඉස්කෝලේ ඇරිලා යනකොට විතරක් නෙවෙයි. ඇත්තටම උදේ ගෙදරින් පිට වෙනකොට මේ ගාථා තුන කියේ අපි එන්නට ඕන. ඉතින් ඒ තරම් රැකවරණයක් ලබා දෙන්න පුළුවන් අවස්ථාව උපරිම ධාම තුල ලබා දෙනවා. ඉතින් අර චත්තමානවක කුමාරයා අර ගාථා තුන කියේ යනකොට සොරොන්ට අහුවෙලා ජීවිතක්ෂිරපත් වුණා. ඒ මොහොතේම මිය ගිහිපු මේ තරුණ කුමාරයා දෙවියෙක් වෙලා අර කුසලයේ හේතුවෙන් දෙවියෙක් වෙලා ඉපදෙලා දැන් තාම ශරීරයේ අර පාර තියෙනවා. තිබෙද්දී බුදුරජාණන් වහන්සේ හමු වෙන්නා වූ අර දිව්‍ය විමානයත් එක්කම ඇවිල්ලා සඳහන් කරන ස්වාමීනි මම ඔබ වහන්සේ බලන්න ආවා කියලා. බුදුහාමුදුරන ඔබ කවුද කියලා ස්වාමීනි දැන් ටිකකට කලින් මට අර ගාථා තුනක් කියන්නේ මේ මන් දැන් මේ ආවේ කියලා කියනවා. පින්නතුනි බලන්න මේ වගේ ඒ ඒ පුද්ගලයන්ගේ මානසික මට්ටම අනුව වයස අනුව කරන්න පුළුවන් උපරිම උදව්ව බුදුදහම තුර කළා තියෙනවා. මට්ට කුණ්ඩලිය වගේ කෙනෙක් මට්ට කුණ්ඩලියට අඩු ගානේ ඇවිදිනවත් පුළුවන්කම ලැබුණේ නැහැ. එච්චරවත් ශරීර සෞඛ්‍යය හොඳට තිබුණේ නැහැ. අඩු ගානේ ඔහු බිත්තිය පැත්තට හැරිලා හිටියේ. බිත්තිය පැත්තට හැරිලා හිටිය ඔහු බුදුහාඳුරාව කියලා අනිත් පැත්තට ඔළුව හරවන්න තරම්වත් මට්ට කුණ්ඩලියට ශක්තියක් තිබුණේ නැහැ. බුදුහාඳුරෝ කලේ ඔහු බිත්තිය මැත්ත බලාගෙන හිටිය බුදුරැස් බිත්තියට විහිදෙන සැලැස්සුවා. ඒ බිත්තියේ වැදිච්ච බුදුරැස් දිහා බලලා ඔහු හිත සතුටෙන් මිය ගිහිල්ලා දිව්‍ය පුත්‍රයෙක් වුණා. ඒ මට්ටමින් පින්නතුනේ පුද්ගලයන්ට උදව් කරා බුදුදහම. ඉතින් ඒ නිසා අපි පින්නතුනේ අපේ ජීවිත කාලය තුළ අපි ජීවත් වෙලා ඉන්න කාලේ වයසින් අඩු කෙනෙක් වෙන්නත් පුළුවන් ඈ. වයසින් වැඩි අය විතරක් නෙවෙයි. අපට වඩා වයසෙන් අඩු අයත් අපේ ඇස් දෙක ඉදිරි පිටදීම මිය යනවා. ඒ නිසා ඔබ වැඩිපුරම ආදරය කරන 10 දෙනාට පුළුවන් තරම් ධනෙම උදව් කරන්න. ඒ අය ජීවිතයේ ඕනෑම අවස්ථාවක ඔබේ දැස් ඉදිරි පිටදී මිය ගියොතින් ඒ අය දැන් මේ ඉන්න ආත්ම භාවයට වඩා ඉහළ තැනකට සුගතියකට යන්නට ඒ අයට උදව් කරන්න. ඒකට ඔබ ඇත්තටම ආදරේ නම්. එතකොට පේනොතින ඔබට යා මිය ගියපු දවසේදී යාගේ ශාරීරිය බදාගෙන අඩන්න අවශ්‍ය නැහැ අනේ අපිව දාලයන් එපා මේ ගෙදරම ඉන්න කියලා ආය අඬන්න ඕනේ. ඇයි ඔබ මේ මැටි ගහපු ගෙදරට වඩා හොඳ තැනකට යන්න එයා මනස සකස් කරගෙන ඉඳලා තියෙන ජීවත් වෙන කාලේ ඔබේ පිටින්. ඒ නිසා පින්නතුනි අපි ඇත්තටම අපේ ඥාතීන්ට හිතවතුන්ට ආදරේ නම් මේ උපකාරය අපි කරන්න ඕන. මේ විතරක් නෙවෙයි. අපි මේ උදව් කරන්නේ අපේ ළඟම ඥාතීන් මේ ආත්ම භාවේ ඥාතීන්ට කියලා තමයි අපිට හිතෙන්නේ. නමුත් පින්නතුනි මේ සතරේන ගමනේදී අපිට ඇත්තටම උදව් කළ තියෙන්නේ ළඟම ඉන්න ඥාතීන් නෙවෙයි. ඇතැම් විට අපට හිතෙන්නේ අපේ මේ ජීවිත කාලේ හුඟක් මුදව කරේ අපේ අම්මා තාත්තා කියලානේ. නමුත් වෙනතුනි මේ ආත්ම භාවයේ අම්මා තාත්තගේ අම්මගේ කුසිය අපි පිළිසඳ ගන්නකොට අපි ඇත්තෙම 80% විතර අපි රෙඩිමේඩ් අය. රෙඩිමේඩ් කියුවේ අපි කුසලෙන් ශක්තිමත් වෙලා ඇවිල්ලා ඉන්නේ මව කුසේ පිළිසඳ ගත්තේ. ඒ තත්ත්වයට පත් වෙනකොට අපට කවුද උදව් කරලා තිබෙන්නේ? ගිය ආත්ම භාවවල අම්මල තාත්තල තමයි අපට උදව් කරලා තිබුනේ. අපේ හිත දියුණු කරන්න, අපට කුසල් වඩන්න, අපට සීල ගන්න, අපිත් එක භාවනා කරලා අපට ඉස්සෙල්ලා ආත්ම භාවවල අම්මල තාත්තල හුඟක් අපට උදව් කරලා තියෙනවා. එහෙනම් පින්වතුනි ඔබ හැරෙන හැම පැත්තෙම ඔබේ දෑසට පේන හැම තැනම අය දෙස ඔබ ඔබේ අතීත ආත්ම භාවවල ඔබට කුසල් කරගන්න උදව් කරපු අම්මල තාත්තල කියන හැඟීමෙන් බලන්න. තිනතනි බුදුදහම කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම මානසික සුවය දිනු කරගන්න මඟ විවර කරන ධර්මයක්. සම්පූර්ණයෙන්ම අපේ මනස තියෙන පීඩා අඩු කරගන්න. යම්කිසි සාන්ත ඵලයක් හරහා යන්නේ යම්කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒතනත්තා විසින් කළ යුතු ප්‍රධානම දෙයක් තමයි මොකද්ද? මෛත්‍රී භානාව වඩන්න කියලා. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සීල සත්ත්වෝ සුවපත්ත්වා කියන පැතුමෙන් මෙත් වඩන්න. අන්න ඒ මෙත් වැඩීමේ ප්‍රතිඵල විදියට තමන්ට මුණ ගැහෙන හැම කෙනෙක්ම තමන්ට ඉන්න එකම දරුවා කියන හැඟීමෙන් බලන්න තරම් මනසක් ඇසක් තමන්ට සකස් වෙනවා මේ මෛත්‍රී භාවනාවේ ආනිසංස විදියට. ඒ නිසා සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ හිතටෙන දුක් පීඩා අඩු කළා ඉහෙළම මානසික සුවයකට අපේ හිත තියෙන ධමයක් බුදු දහම. ඒ ධමෙහි පළවෙනි පියවර තමයි මෛත්‍රී වැඩීම. ඒ ධමමගේ දෙවෙනි පියවර මොකද්ද? ප්‍රඥාව වැඩීම. මේක කරුණා ශාසනයක්, මේක ප්‍රඥා ශාසනයක්. මෛත්‍රී වඩන කෙනා මෛත්‍රියෙන් නවතින්නේ නැහැ. ඒ තැනත්තාගේ ළඟ කරුණාවක් තියෙනවා, මුදිතාවක් තියෙනවා, උපේක්ෂාවක් තියෙනවා. මෛත්‍රී වඩන කෙනා අනිත් කෙනාට ඒ කෙනාගේ දුකේදී පිහිට වෙන්න උණු වෙන හදවතක් තියෙනවා. ඒ වගේම මේ කෙනාගේ සැපදේදී සතුටු වෙන මුදිතාසගත හදවතක් තියෙනවා. ඒ වගේම දුක සැප දෙකම අභියස අකම්පිත මනසක් ඇති කරගන්න උපේක්ෂාසගත සිතක් හදවතක් ඇතන තහදා ගන්නවා. මෛත්‍රී අනිසංස විදියට අනිත් පැත්ත තමයි පින්නතුනි ප්‍රඥාව දිනු වෙනවා. එන්න එන්නම ලෝකයේ දෙස බලන විදිය ਉਹ වෙනස් කර ගන්නවා. දැන් අපිට හිතෙන්නේ අපි හුඟක් දිනුයි කියලා. අපි හුඟක් බුද්ධිමත් හුඟක් ප්‍රඥාවන්ත කියලා අපිට හිතෙන්නේ නේ. විශ්වවිද්‍යාලයකින් උපාධියක් ගත්තාම හොඳ නවීන තාක්ෂණයේ වාහනයක් පාවිච්චි කරනකොට අපිට හිතෙන්නේ අපි හුඟක් බුද්ධිමත් දැන් හුඟක් දිනුයි කියලා. ලොකු gedara ගෙහම ඉන්නකොටනේ අපිට එහෙම හිතෙනවා. සමහර අය කියනවනේ ඉතින් අපි වාග් දැන් ඉහෙලෙන් ඉන්නේ අපට උඩින් කාක් එකක් තියාමින් ඉන්නේ නැහැ කියලානේ සමහර අය එමත් කියන අය ඉන්නවා විහිළුවට කියන්නේ සමහර අය පින්නතුනි සමහර අය එහෙම මාන්නෙන් ඉන්න අය ඉන්නවා. නමුත් පින්නතුනි අපි ධර්මයේ තේරුම් ගන්න තමයි තේරෙන්නේ අපි කොච්චරනම් අපේ නුවණ අඩුද කියලා. ඒ නිසා ධර්මයේ ඔස්සේ ජීවිතය දෙස බලන්න අපි හුරු වෙනවත් එක්කම අපට ඇත්තටම ජීවිතයට වෙන්නේ මොකක්ද කියන එක තේරෙනවා. ඒ වගේම දුක ඇති වෙන්නේ කොහොමද සහ ඒ දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියන එක ගැන අපට අවබෝධයක් එනවා. ඒ නිසා කෙනෙක් ධර්මයට නැඹුරු වෙලා ඉන්නවා නම් බුදුහාමුදුර දේශනා කරනවා පරාභව සූත්‍රය ආරම්භයේදීම සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභවෝ ධම්මකාමෝ භවං හෝති ධම්මදෙසී පරාභවෝ. සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභවෝ දිනු වෙන කෙනා කවුද පිරිහෙන කෙනා කවුද කියලා බලපු ගමම තේරුම් ගන්න පුළුවන්. කොහොමද? ධම්මකාමෝ භවං හෝති ධම්මදෙසී පරාභවෝ. ධර්මයට කැමති කෙනා දිනු වෙන කෙනා, ධර්මයට අකමැති කෙනා පිරිහෙන කෙනා. ධර්මය කියන්නේ මොකද්ද? ධර්මය කියන්නේ පින්නතුනි බුදුහාඳුරන්ගේ නිර්මාණයක් නෙවෙයි. බුදුහාඳුරන්ගේ අනාවරණයක්. මේක ක්‍රියේෂන් එකක් නෙවෙයි, මේක ඩිස්කවරි එකක්. මේක අනාවරණයක්. ඒ නිසා තමයි ධර්මයේ සඳහන් කරන්නේ ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වුණත් නොවුණත් මේ යථාර්ථය හැමදාම ලෝකේ තියෙනවා. හැබැයි ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා තමයි මේක නැවත ඉස්මතු කළ ලෝකෙට දෙන්නේ. මේක කාලයකදී අවිද්‍යාව නැමැති වැලිතලාවෙන් වැසෙල යනවා. ඒ නිසා ඔබ ඇත්තටම දිනු වෙනවාද නැද්ද කියලා බලන ලක්ෂණය තමයි. ඔබ දහමට කැමති නම් දහම අහන්න නිතර උනන්දුවත් තියෙනවා නම් ඔබට ඕනෙම අවස්ථාවක ජීවිතය අභියෝග ජය ගන්න පුළුවන්. දැනට තියෙන මානසික පීඩා වලින් අපට නිදහස් වෙන්න පුළුවන්. අන්නේ නිදහස් වෙන මාවත තමයි පිනතුනි අද අපි ටිකෙන් ටික සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ධර්මයේ තුල තියෙන ලක්ෂණයක් තමයි බුදුරජාණන් වහන්සේ පහාරා දසුරේන්ද්‍රයට දේශනා කරනවා මේ සම්බුදු සසුනේ තියෙන අසිරිමත් ලක්ෂණට. ඒ ලක්ෂණ වලින් ආරම්භයේදීම සඳහන් කරනවා අනුකුබ්බ නින්නෝ අනුකුබ්බ පබ්බහරෝ ආදී පද වලින් මේ ධර්මයේ අනුපූර්ව ප්‍රතිපදාවකට ටිකෙන් ටික ගැඹුරට යන්නේ හරියට සාගරය වගේ. සාගරයේ වෙරළේ පටන් ටිකෙන් ටික ගැඹුරට යනවා වගේ මේ සද්ධර්මයත් ටිකෙන් ටික ගැඹුරට යන්නේ. පින්නතුනේ බුදුදහමෙන් කරන්නේ මෙන්න මේ සාගරය තුල ටිකෙන් ටික ගැඹුරට යන අපට මාර්ගය පාදනවා. හැබැයි ලෝකේ සාමාන්‍ය කෙනෙක් මේ සාගරයේ ගැඹුරට යන්නේ තමන්ගේ හිස නැත්තන් නහය දක්වා විතරයි හොට යන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ යන ගමනේදී අපට පිහිනන්නත් පුරුදු කරනවා. පිහිනන්න පුරුදු කරපු කෙනාට ජලයේහි ගැඹුර උට අදාළ නැහැ. කොච්චර ජලයේ ගැඹුරු නැත උට ඕනම දුරකට යන්නට පුළුවන්. හැබැයි පිහිනන්න බැරි වුණත් ඕනෑම කෙනෙකුට යම්කිසි ප්‍රමාණයකින් බුදුදහමෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් ධර්මය අහපු පමණට. ඒ නිසා අපි ටික ටික මේ දහම අපි හැමදාම ධර්ම කරුණ විස්තර කරනකොට අනුපූර ප්‍රතිපදාවකින් ටිකෙන් ටික තමයි සඳහන් කරන්නේ. ඒ නිසා ඔබ දක්ෂ නම් ඔබට තේරුම් ගන්න පුළුවන්. ඔබේ බුද්ධි මට්ටමේ අනුව තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඉතින් අවදියෙන් ඉන්න ඕන. නිින්ද ගියොත් නම් බෑ. ඈ නිින්ද ගියොත් ඔබ පිහිනන්න පුරුදු නැත් ඔබට ගැඹුරු තැන් වලට යන්න බැරි වෙනවා. ඒ නිසා ඔබ අවදියෙන් හිටියොත් තමයි මේක ඔබට තේරුම් ගන්න පුළුවන් කොච්චර දුරට ඔබට යන්න පුළුවන්ද කියලා. ඔබේ වයස ගැටලුවක් නෙවෙයි. වයස කියන එක සම්පූර්ණ මානසික එකක්. වයස කායික දෙයක් නෙමෙයි කිව්වට. ඔබට වයස ගැන හිතනොත් තමයි දැන් අහවල් වයසයි කියලා හිතෙන්නේ නේ. නැත්තම් වයස දැනෙන්නේවත් නැහැ. ඒ නිසා බුද්ධි මට්ටමට පිනොත්නේ වයස ගැටලුවක් නැහැ. එනිසා තමයි බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර අය අවුරුදු 120දිත් මහණ වෙලා රහත් වෙලා තියෙනවා. ඒ නිසා ඒ ඔක්කොමයි අපේ ආචිල සීල වගේ නේ. ඉතින් ඊට වඩා බාලයි අපි ඔක්කොම. ඉතින් අපි හැමදෙනාටම මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න ඕන. ඉතින් බුදු දහම කියලා කියන්නේ පින්නතුනේ සම්පූර්ණයෙන්ම ධර්ම දේශනාවෙන් අපිට කරන්නේ ටිකෙන් ටික අපේ ප්‍රඥාව දිනු කරන එක. අන්නේ ප්‍රඥාව ඉහළ තලයටපත් වෙලා විමුක්තියටපත් වෙන අවස්ථා පහ ගැන සඳහන් වෙනවා. අපි නිතර නිතර මේ කාරණා සඳහන් කරන මොකද අලුත් පින්නතුණු තියෙන නිසා. විමුක්තියටපත් වෙන අවස්ථා පහක් තියෙනවා. ඒ කියන්නේ දුකෙන් නිදහස් වෙන ස්ථාන පහක් තියෙනවා. එකක් තමයි ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේ විමුක්තියටපත් වෙන්න පුළුවන්. ඒ වගේම ධර්ම දේශනා කරන අවස්ථාවේ තමන් දැන ධර්ම කරුණ අනිත් කෙනෙකුට පැහැදිලි කරන අවස්ථාව තමන්ට දුකෙන් නිදහස් වෙන අවස්ථාව. ඒ වගේම ධර්ම සජ්ජහානා කරන අවස්ථාව. ලස්සන තාලෙට ධම්මචක්ක සූත්‍රය, ගිරමානන්ද සූත්‍රය, වජ්ජංග සූත්‍රය මේ වගේ සූත්‍ර ඔබ අර්ථය මෙනෙහි කරමින් සජ්ජහානා කරනවා නම් ඒ ධර්මයේ සජ්ජහානා කරන මොහොතත් විමුක්තිය ලබන අවස්ථාවක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ධර්ම සම්මන්ත්‍රණය. තමන් දන්න ධර්ම කාරණා නුවණින් මෙනෙහි කිරීම. චින්තාමය ප්‍රඥා විදිහට මේක සඳහන් කරනවා තමන් දන්න ධර්ම කාරණා මෙනෙහි කරමින් ඉන්න අවස්ථාවත් විමුක්තියටපත් වෙන අවස්ථාවක්. නැත්තම් වෙනත් කෙනෙක් එක්ක සාකච්ඡා කරමින් ඉන්න අවස්ථාවක්. ඒ වගේමයි භාවනාව. භාවනා කරන අවස්ථාවත් විමුක්තියටපත් වෙන අවස්ථාවක්. එනිසා පින්නතුනේ ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනය, ධර්ම සජ්ජායනය, ධර්ම සම්මන්ත්‍රණය, භාවනාව මේ අවස්ථා පහම විමුක්තායතන. බොහෝ දෙනෙක් හිතන්නේ විමුක්තියට පත් වෙන්නේ කෙලස් නිවෙන්නේ නිවනට පත් වෙන්නේ අස් දෙක පියාගෙන භාවනා කරන වෙලාවකදී කියලා. එහෙම කරන අයත් ඉන්නවා. එහෙමත් අවස්ථාවක් තියෙනවා. හැබැයි ඒක 120ක් විතරයි. බොහෝ දෙනෙක් වෙනතුනි බුදුරජාණන් වහන්සේගේ කාලෙම මාර්ගඵලට පත් වෙලා තියෙන්නේ අස් දෙක අරගෙන හොඳට අවධානයෙන් බණහන් ඉඳිද්දී. අස් දෙක පියාගෙන ඉඳිද්දී නෙවෙයි. ඒ නිසා තමන් හොඳට අවධානයෙන් ඉන්නවා නම් තමන් අහන්නේ සැබෑ ධර්මයේ අනුපිළිවෙලින් නම් මේ ධර්මය අහන මොහොතත් විමුක්තියට පත් වෙන අවස්ථාව. ඒ නිසා භාවනාවෙන් තොර ධර්ම ශ්‍රවණයක් නැහැ කියන්නේ ඒකයි. නියම විදිහට අපි ධර්ම ශ්‍රවණය කරනවා නම් ඒක ඇත්තටම භාවනාවක්මයි. ඒ නිසා පින්නතුනි මේ අහන හැම කාරණයක්ම හොඳ අවධානයෙන් තමන් අහන්න. බුදුරජාණන් වහන්සේගේ හැමදාම් පදයකින් අපට කියන්නේ අපේ නුවණ ප්‍රඥාව දිනු කරගන්න ක්‍රමය. ප්‍රඥාව දිනු වෙච්ච ප්‍රමාණයටයි පින්නතුනි කෙලෙස් වලින් මිදෙන්නේ. සමහර අය හිතනවා ඇතැමිට හුඟක් දන් දුන්නාම කෙලෙස් වලින් මිදෙනවා කියලා. සමහර කෙනෙක් හිතනවා හුඟක් සිල් රැක්කාම කෙලෙස් වලින් මිදෙනවා කියලා විමුක්තිය ලැබෙනවා කියලා. සමහර අය හිතනවා හුඟක් වෙලා එක අරමුණක හිත දිගට තියාගන්න පුළුවන් නම් නැත්නම් කිසිවක් නොසිතා එක දිගට වෙන්න පුළුවන් නම් කෙලෙස් නිවෙනවා කියලා. නමුත් පින්වතුනි බුදුහාඳුර එහෙම දේශනා කළේ නැහැ. නාචින්තයන්තෝ පුරිසෝ විශේෂ මදිගච්ඡති කියලා කියනවා. නොසිතන කෙනා චින්තාමේ ප්‍රඥාව නැති කෙනෙක් විශේෂත්වයකට අධිගමයකට මාර්ගඵලයකට කෙලෙස් නිවීමකට පත් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා සක්‍රිය ලෙස නුවණින් මෙනෙහි කරන්න ඕන. ඒ නිසා කෙලෙස් ප්‍රහීන වන්නේ පින්නතුනි සම්මා දිට්ඨියට ප්‍රඥාව ලැබීච්ච ප්‍රමාණයට. ඒ නිසා ඒ ප්‍රඥාව ලැබෙන්නට හේතු වන කරුණු හතර බුදුදහම තුල නිතර සාකච්ඡාවට ලක් වෙනවා. ඒ කරුණ අපි නිතර නිතර දේශනා කරලා තියෙනවා පින්නතුන්ට. එයින් එකක් තමයි කල්යාණ මිත්‍රාශ්‍රය. ඒ වගේ මේ කල්යාණ මිත්‍රයන් වෙතින් සද්ධර්මයේ ශ්‍රවණය කිරීම. ඒ අහන ධර්මයේ නොනින් මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාරය. ඒ වගේ මේ ධර්මයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් භාවිත කිරීම ධර්මානුධර්ම ප්‍රතිපදාව. මෙන්න මේ හතර තමයි ප්‍රඥාව දිනු වෙන ප්‍රධාන කරුණු විදියට ධර්මයේ සඳහන් වෙන්නේ. මේ කරුණු ජීවිතේ ලබන්න පිණුතුනේ නිකන් බෑ. බුදුහාමර දේශනා කරනවා උන්වහන්සේගේ ධර්ම දේශනාවල කිසියම් අනුපිළිවෙල කතාවක් තියෙනවා. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවං, ඕකාරං සංකිලේසං ආදී වශයෙන් බුදුහාඳුර බණ කියනකොට අනුපිළිවෙලක් තියෙනවා. මොකක්ද අනුපිළිවෙල? අනුපිළිවෙල තමයි මුලින්ම කියනවා දන් දීමේ ආනිසංස, සිල් රැකීමේ ආනිසංස, සුගතියට යෑමේ ආනිසංස. මෙන්න මේ වගේ ටිකෙන් ටික අනුපිළිවෙලක් කියනවා. මෙන්න මේ ගුණාංග තියෙන කෙනාට තමයි පින්නතුනි අර ප්‍රඥාව දිනු කරන කරුණු හතර මුණ ගැහෙන්නේ. යම් කෙසේ කෙනෙක් දැඩියේ ලෝභ නම්, මසුරු නම්, කිසිම කෙනෙක් වෙනුවෙන් පරිත්‍යාගයක් කරන්නවා සූදානම් නැත්නම් එවැනි කෙනාට අර ඉහළ ධර්ම කරුණට යන්න අමාරුයි. ඒ නිසා පින්නතුනි මුලින් තමන්ගේ හිත පරිත්‍යාග ශීලයෙන් සිල් රැකීමෙන් අර තමන්ගේ හිතේ තියෙන දැඩි ලෝභය සහ දැඩි අමනාපකම් ටිකක් අඩු කරගන්නට ඕන. විශේෂයෙන්ම තමන් පරිත්‍යාගශීලී වුණොත් තමයි, පරිත්‍යාගශීලී කියලා මම හිතන්නේ නැප නිතරම මේ දන් දෙන්නම කියනවා කියලා. ඒකම නෙවෙයි. තමන් අනිත් කෙනෙක් වෙනුවෙන් අඩු ගානෙන් කාලයෙන් හරි ශ්‍රමයෙන් හරි වෙනත් කෙනෙකුගේ දුකක් තියෙනකොට අහන්න හරි එවැනි දෙයකින් හරි යම් කිසි විදියක අපි පරිත්‍යාගශීලීත්වයක් දක්වන්න ඕන. එහෙම වෙච්ච කෙනාට තමයි හොඳ මිතුරන් මුණ ගැහෙන්නේ. එහෙම නැති කෙනාට හොඳ මිතුරන් ධර්මයේ ලැබෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව යා නිසරම මසුරුකම නිසා එයා හුඟක් හිතෙනවා යමක් දෙන්න ගියාම. ඒ විතරක් නෙමෙයි නිතරම බලන්නේ තමන් පොඩ්ඩක් හරි වැඩි කරගන්නමයි බලන්නේ. එයාගේ සතුට තියෙන්නේ වැඩි වෙච්ච ප්‍රමාණයට භෞතික දේවල්. නමුත් නියම සතුට ලැබෙන කෙනාට සතුට තියෙන්නේ තමන් වැඩිපුර තමන් සන්තකව දේවල් අනිත්‍යයට පරිත්‍යාග කර ප්‍රමාණයට. තමන්ගේ දරුවන්ට විතරක් නෙමෙයි අනිත් කෙනෙක් කෙරෙහි තමන් යම් කිසි දෙයක පරිත්‍යාගශීලීත්වයක් දක්වන අඩු ගානේ ශ්‍රමයෙන් හරි. බලන්න ඔබ ඔබේ කටට ඔබේ කුසට යන්න තිබෙච්ච ආහාරයක් ඔබ පරිත්‍යාග කළ වෙනත් කෙනෙකුට වෙනත් කෙනෙකුගේ කුසට ගිහිල්ලා වෙනත් කෙනෙක් නිරෝගීව ශක්තිමත් වෙනව දකිනකොට ඔබට කොච්චර සතුටක්ද? ඔබ දීපු බෙහෙතකින් කෙනෙක් සුවපත් වෙලා ඉන්න දකිනකොට ඔබ උදව්වක් කළා ගෙයක් හදපු කෙනෙක් ඒ ගෙදර සෙවණේ ඉන්න දකිනකොට ඔබ දීපු ඇඳුමක් කෙනෙක් ඇඳලා ඉන්න දකිනකොට ඔබේ සිතට කොච්චර සතුටක්ද? ඒ නිසා ඔබ මහන්සියෙන් උපේන ධනය ඔබ සතුට ලබන්න නම් අත්තානං සුඛේති පේනේති කියපු විදිහට තමන් සතුටු වෙන වගේම ඒ ධනයෙන් පුළුවන් නම් වැඩි පිරිසක් සතුටට පත් කරන්න. ඒ සතුට ඔබට තනිත් පැත්තෙන් ලැබෙනවා. ඔබට ඉන්නේ දරුවෝ දෙන්නයි නම් ඔබ ඒ දරුවෝ දෙන්නට විතරයි නම් උදව් කරන්නේ ඔබට සතුට තියෙන ඒ දරුවෝ දෙන්නගෙන් විතරයි. හැබැයි පුළුවන් නම් ඒ දරුවා දෙන්නට සලකන ගමන් තවත් දරුවෝ දෙන්නෙකුටත් උදව් කරවොත් ඔබට දරුවෝ හතර දෙනෙක්ගේ සතුට එනවා. ඔබට දරුවෝ දෙන්නෙක් ඉඳි තව දරුවෝ 8 දෙනෙකුට සැලැඟුවොත් ඔබට දරුවෝ 10 දෙනෙක් හිටියා වගේ සතුට වෙන්න පුළුවන්. ඒ දරුවෝ දිනු වෙනකොට ඔබට මනසට සතුටක් එනවා. අන්න එවැනි ක්‍රමයක් ධහම තුල තියෙනවා පින්නතුනි. ඒ නිසා මෙන්න මේ ක්‍රමයේ හුරු වුණොතින් එයා හැම මොහොතෙම අනිත් කෙනෙක් වෙනුවෙන් උපකාරයක් කරනවා. භෞතික දෙයකින් විතරක් නෙවෙයි. සබ්බදානං ධම්මදානං දිනාති කියපු විදිහට කෙනෙකුට දක්වන්න පුළුවන් ඉහළම දානය තමයි හොඳම තෑග තමයි ධර්මයෙන් උදව් කරන කෙනෙකුට. ධර්මයෙන් උදව් කරන කෙනාට පින්නතුනි එයාට බොහෝ දිගු කාලයක් ඇතැම් විට මේ ආත්ම භාවය විතරක් නෙවෙයි ආත්මව ගානකට එයාට සුගතියට යන්නට ඔබ එතනත්තට උදව් කළා වෙනවා. ඒ නිසා කෙනෙකුට කරන ලොකුම උපකාරය තමයි ධර්මයෙන් උදව් කරන්න, බණහන උදව් කරන්න, හොඳ දහම් පොතපත ලැබුණාම එයාටත් දෙන්නේ වහල හොඳ වෙන. මේක තමයි කෙනෙකුට කරන්න පුළුවන් ලොකුම උපකාරය. ඒ නිසා මෙන්න මේ අනුපූර ප්‍රතිපදාවේදී දැන් අපි මේ ටිකෙන් ටික සාගරයේ ගැඹුරට යන්න වගේ ඔබට මේ ටිකෙන් ටික කරන්න පුළුවන් දේවල් අපි මේ කියන්නේ. ඔබට අඩු ගානේ වතුර බෝතල් කීපයක් හරි කෙනෙකුට දෙන්න පුළුවන්. ආරම්භක පියවර හැටියට එහෙම හරි කරන්න පුළුවන්. පොදු තැනකට ඔබ යනකොට වතුර බෝතල් ටිකක් හරි අරන් යන්න. හැබැයි ඉතින් ඔක්කොමයි වතුරම ගේන්න එපා. එතකොට වතුර වලින් පිරේ. එක එක අය එක එක දේවල් පුළුවන් දේවල් වලින් ගේන්න. Tamanta gedara wedi pura තියෙන ගහකොළේ දියක් වුණත් ගෙනල්ලා පොදු තැන් වලදී තියලා තියන්න අනිත්‍යයට ගන්න. ඉතින් ඒ වගේ දෙයකින් පින්නතුනේ ආරම්භ කළා ටිකෙන් ටික ඉදිරියට යන්න. ඒ වගේම පින්නතුනි නිත්‍ය සීලය වෙන පංච සීලය පුළුවන් තරම් රකින්න. ඒක තමයි ලොකු ආශිර්වාදයක් වෙනවා. ඒ නිසා මේව කරන්න කරන්න තමන්ට තව ලෝකයක් පේන්න ගන්නවා. මේ මනුස්ස ලෝකයට අමතරව තවත් ලෝක තියෙනව නේද? එක පැත්තකින් ඉහළ සැප විඳින දිව්‍යතල බ්‍රහ්මතල තියෙනවා. අනිත් පැත්තෙන් සතර අපාය ආදී දුක් විඳින තැන් ඉන්නවා නේද කියලා තමන්ට නුවණින් මේ දෙපැත්ත ටිකෙන් ටික පේන්න ගන්නවා. තේන්න ගන්න ගන්න මේ දැනත්තා මොකද කරන්නේ? එකාතකින් මේ දුක් විඳින සත්‍යයන්ට ලොකු කම්පනයක් ඇති වෙනවා, අනුකම්පාවක් ඇති වෙනවා. ඒ නිසා තමන් කරන හැම පින්කමකදීම නිතර පින් අනුමෝදන් කරන අනිත්‍යයට යම් තාක් විශ්වයේ පින් අපේක්ෂාවෙන් ඉන්නවා නම් ඒ හැම දිනෙකම මේ පින් අනුමෝදන්ව සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනේ එතැන් විට අපි මේ මාතෘකාව වැඩිය කතා කරන්න කැමති නෑ. මොකද කතා කරන්න ගියොතින් අපට ඒකේ කෙලවරක් නෑ. අනිත් දේ තමයි අපට වටිනාම දේ කතා කරන්න වෙලාව නැති වෙනවා. දැන් ওই මරණයට පත් වෙන අයගේ ජීවිත දිහා බැලුවහම එයා ඉතාම සංකීර්ණ ලෝකයකට තමයි මෙතනින් පස්සේ යන්නේ. ඒ ජීවිත දෙස බලන්නට පින්නතුනි සමහර අය මේ සුළු පිනක් අපේක්ෂාවෙන් බොහෝ තැන්වල ගමන් කරන අවස්ථා, ඇතැම් විට සුළු ආහාරයක් බලාපොරොත්තු වෙන බොහෝ දවස් බලන් ඉන්න හැටි පිළිබඳව කතා ප්‍රවෘත්ති සඳහන් කරන ධර්මය හරහා. ඒ විතරක් නෙවෙයි, ඇතැම් විට ඒ ඇයට ඉන්න තැනක් නැහැ. සමහර ලෝකවලට ගියහම ওই දැන් අපි ghostල කියලා කියන්නේ പ്രേත භූතාත්ම වලින් අය, ඒ ඇයට ඇතැම් විට එක එක ප්‍රදේශවල, දැන් මේ ප්‍රදේශය ගත්තත් සමහර තැන්වල ඒ සත්තු අපට නොපෙනෙන පිරීලා ඉන්නවා. මේ මිය ගිහපු කෙනාගේ කුසල කර්ම ශක්තිය අඩුයි නම් ඇතැම් විට එයාට ඉන්න තැනක් නැහැ. හැම තැනම යාව එළවනවා. ඇතැම් විට එයාට කියලා සොහොන් පොතක් හදලා තියෙනවා නම් දැන් මේක වරදවා තේරුම් ගන්න එපා. හැම කෙනෙක්ම මෙහෙම වෙන්නේ නැහැ. සමහර අය ඉන්නවා එයාට කියලා වෙන් කරපු තැනට විතරයි යාට යන්න පුළුවන්. දැන් සමහරට අපි සෝහන් කොත් හැදියම හොඳ නෑ කියලා කී කියන කියනවනේ නේ. දැන් සෝහන් කොත් ඉස්සර නම් හඩන්න බෑ මේට අවුරුදු 50කට ඉතර කලින්. ඊට පස්සේ දැන් ටිකෙන් ටික අවුරුදු ගන්න අඩු කළා නේ. ඊට පස්සේ අවුරුදු 50ට අඩු කළා, 25ට අඩු කළා, දැන් අවුරුදු 10ට අඩු කළා තියෙන එක රටවල. කාලයක් හරි ඒ සෝහනක් තියෙන කියලා. හැම කෙනෙක්ම නේ දැන් මේ ධර්ම වෙන පැත්තකට යනවා නේ. සමහර අවස්ථා තියෙනවලු පිනතුනේ. එයාට අර කොතන නැති වුණත් එයා වෙනුවෙන් සෝහන් පතක් වෙන් කළා තියෙනවා නම් අන්න එතන යාට ඉන්න අයිතියක් තියෙනවා. බදියා වෙනුවෙන් කැප කරපු දෙයක් කියලා ඒක. දැන් එහෙම කියලා හැම දිනාටම සෝහන් පත ගන්න යන්න එපා ඈ. මේක ඉතහාම කලාතුරකින් වෙන දෙයක් මේක. ඇතැමිට 100ට එකක්, දැන් 500ට එකක් වෙන්නත් පුළුවන් මේක. නමුත් මම මේ කියන ගත්තේ එක එක ආත්ම බලට ගියාට පස්සේ ඒගොල්ලන් පත් වෙන අසරණ තත්ත්වයන් ගැන. ඔව් අලු කියලා අපි හදාන්නේ නිකන් ස්මාරක. ඔව් හදනවානේ. ඉතින් ඇත්තෙම දැන් මේ පැත්තරම දැන් වාක්‍ය තන්නේ පානේ අපිට වඩා වැදගත් කාරණා දැන් අපි මේ කතා කරන්න යන්නේ. ඇත්තෙම මේ පැත්ත ඔය පැත්ත මම වාක් කතා කරන්න අඩු. මේ පැත්ත කතා කරන්න ගියොත් අපිට ධර්මයේ වටිනාම කාරණා ටික ගිලිහෙනවා ඒකයි. ඒ නිසා අපි එකක් තේරුම් ගන්න ඕන. අපි දැනට ඉන්න ඥාතීන් අපේ ජීවිතවලින් සමු ගන්න කලින් පුළුවන් තරම් ඒ අයට කුසල කරන්න අවස්ථාව ලබා දෙන්නට ඕන. ඒකට අපි ඇත්තටම ආදරේ නම්. ඒ වගේම අපිත් ඒ තත්ත්වයට පත් වෙන පුළුවන් අනාගතේ එහෙම නොවෙන්න ඉතාම ඉහළ කුසල් දහම් අපේ ජීවිතවල අපි කරගන්නට ඕන. ඉතින් මෙන්න මේ වගේ පින්දහම් කරමින් ටිකෙන් ටික ඉදිරියට යන කෙනාට මේ ජීවිතයේ වශයෙන් යාට ලැබෙනවා නිරෝගී සුව ලැබෙනවා, දිගාසිරි සම්පත් ලැබෙනවා. ඒ වගේම යාට ලැබෙන වටිනාම දේ තමයි හොඳ කල්යාණ මිත්‍රයන් ලැබෙනවා. ඒක තමයි යාට ලැබෙන වටිනාම දේ. එතකොට මෙන්න මේ කල්යාණ මිත්‍රයන්ගෙන් අපට ලැබෙන වටිනාම දේ තමයි සද්ධර්මය ලැබෙනවා. පින්නතුනි ඒ සද්ධර්මය තුලින් තමයි ඇත්තටම අපේ ජීවිතේ වෙනසක් කරන්න අපට මේ අද ලැබිලා තිබෙච්ච පහසුකම් ටිකෙන් ඇත්තටම ප්‍රයෝජන ගන්න විදිය කියලා දෙන මෙන්න මේ කල්යාණ මිත්‍රයා. දැන් බලන්න අපට ඇතැම් විට හිතනවා අපට ධර්මයේ හැසිරෙන වෙලාවක් නැහැ කියලා අපට හිතෙනවානේ. අපට හුඟක් වැඩ තියෙයි කියලා අපි හිතන් ඉනවා. නමුත් පින්නතුනි ධර්මයත් එක්ක අපි ඉදිරියට යනකොට අපට තේරෙනවා ධර්මයේ හැසිරීම හරියට හුස්ම ගන්න වගේ දෙයක්. හුස්ම ගන්න ගියයි කියලා අපේ කාලය වැයීමක් වෙන්නේ නැහැ. ධර්මයේ අහන්න විතරයි පිනතුනේ අපට කාලය යන්නේ. අපට ධර්මයේ හැසිරෙන්න කියලා අමුතු කාලයක් නැහැ. අපි ජීවත් වීමමයි ධර්මයේ හැසිරීම කියලා කියන්නේ. ධර්ම ශ්‍රවණය කරනවායි කියලා කියන්නේ හරියට යුද්ධයට ආයුධ සකස් කරන වගේ, ආයුධ මෝහක් තියන වගේ වැඩක්. යුද්ධය කියලා කියන්නේ මොකක්ද එහෙනම්? ධර්ම ශ්‍රවණය කිරීම හරියට යුද්ධයට ආයුධ මෝහක් කිරීම වගේ. ධර්මයේ හැසිරීම හරියට ආයුධ මෝහක් කිරීම වගේ. එහෙනම් යුද්ධය කියලා කියන්නේ මොකද්ද? යුද්ධය කියන්නේ ඇහැට රූප පේන අවස්ථාව, කනට ශබ්ද අහන අවස්ථාව, නාසයට ගඳ සුවඳ ලැබෙන අවස්ථාව, මේ ඉන්ද්‍රිය වලට තමන් අකමැති අරමුණු ලැබෙන අවස්ථාව. විශේෂයෙන් තමන්ගේ ඇසට තමන් අකමැති රූප දකින අවස්ථාව, තමන්ගේ කනට තමන් අකමැති ශබ්ද අහන අවස්ථාව, තමන්ගේ නාසයට තමන් අකමැති ගඳ සුවඳ ලැබෙන අවස්ථාව, තමන්ගේ දිවට තමන් අකමැති රස ලැබෙන අවස්ථාව, තමන්ගේ ශරීරයට තමන් අකමැති ස්පර්ශ ලැබෙන අවස්ථාව, තමන්ගේ හිතට තමන් අකමැති අරමුණු සිතුවිලි නැගෙන අවස්ථාව. එහෙනම් පින්වත්නි අපි අර මහන්සි වෙලා කලලා හදපු මොහත් කරපු ආයුධ වලින් ප්‍රතිඵල ගන්නවද? අපි හොඳට ආයුධ ටික හදලා අල්මාරියක තියලා ලොක් කරලා යතුරක් තිනේ ගහගෙන ඉන්නවා. යුද්ධය ආපු වෙලාවේදී ආයුධ ටික බල බල ඉන්න යුද්ධෙම පරාජය වෙනවා. කවුරු හරි බනින වෙලාව පින්නොතින අපට අන්න යුද්ධය කරන අවස්ථාව. ඇතැම් විට තමන්ට ලැබෙන තියෙන ආහාරයක් නොලැබෙලා වෙන කෙනෙකුට යන අවස්ථාව, තමන්ට අඩුවෙන් බෙදෙන අවස්ථාව, හරි මොකක් හරි ඒක තමන්ට අහිමි වෙන අවස්ථාව, ඔබ අකමැති ශබ්දයක් ඔබට කවුරු හරි බනින අවස්ථාව, මෙන්න යුද්ධය යන ආයුධ ප්‍රයෝජන ගන්න අවස්ථාව. පින්නොතින ඇතැම් විට දවසකට පැය 27ක් තියෙනවා අපට යුද්ධ කරන්න. පින්නොතින විනාඩි 5ක්වත් නැහැ දවසකට. අපි පින්නොත් අර විනාඩි 5 අර ආයුධ ටික ප්‍රයෝජන ගන්නෙ නැහැ. ඒ නිසා හොඳ අවධානයෙන් ඉන්න, හොඳ සිහියකින් ඉන්න, සම්මා සතියෙන් ඉන්න, අර ආයුධ ටික අවශ්‍ය වෙලාවට ප්‍රයෝජන ගන්න. ඒ ආයුධ වලින් ඉහළම ප්‍රතිඵලය තමයි ඒ ආයුධ වලින් අනිත්‍ය දුකනාත්ම බලන්න. ඒන අරමුණ වල අනිත්‍යතාවය බැලීම තමයි ඉහළම ලෙස යුද්ධයට ෆේස් කරන අවස්ථාව. ඒ නිසා අපි කොච්චර බණ ඇහුවත්, අපි කොච්චර භාවනා කළත් අර යුද්ධයේ එන අවස්ථාවේදී අර ආයුධ වලින් ප්‍රතිඵල නොගත්තොත් අපි පින්නොතින බණ අහපුවකින් ප්‍රයෝජන අරන්නේ නැහැ. අපි භාවනා කරපුවකින් ප්‍රයෝජන අරගෙන නැහැ. අපි ඇත්තටම නියම ලෙස ජීවිතෙන් සැපෙන් ඉඳලා නැහැ, දුකෙන් නිදහස් වෙලා නැහැ. එනිසා දුකෙන් නිදහස් වෙන තියෙන අවස්ථාව තමයි මෙන්න මේ සටනෙන් අපි පරාජය නොවි සිටීම. එනිසා එහෙම වන්නේ නම් අපි අඛණ්ඩව පින්නොතින මේ ධර්මයේ තුල රැඳෙන්නට ඕන. බොහෝ දෙනෙක් ධර්මය අහන වෙලාවෙදී හුඟක් සංවරයි. හුඟක් අවබෝධයෙන් ඉන්නේ, හුඟක් ශ්‍රද්ධාවෙන් ඉන්නේ. නමුත් පින්නොතින මේ ධර්ම ශාලාවේදී තියෙන අපේ සංවරය, සංයමය, අපේ තියෙන ප්‍රඥාව, අපේ තියෙන අවබෝධයේ පින්නොතිනේම බැහැර නැහැ. ඇතැම් විට අපේ සාමාන්‍ය ආගමික වැඩසටහන් වල දුනත් පන්සලේදී කෑම බීම කන අවස්ථාව ගත්තොත් අර ධර්මයේ නොහසන සාමාන්‍යයෙන්ම අවට ගෙවල්ලලයි සතියන්ත රැස් වෙන මේ වටේම ඇතැම් විට ඒ ගෙවල්ලලයිගේ තරමක් අපේ සංවරයක් නැහැ. ඇතැම් විට මේ මිනිස්සු බලන වෙලාවේ මොකද්ද මේ ගෝරියක් වද්දෝ කියලා බලාගෙන ඉන්නේ. මේ තැනට ඇවිල්ලා මේ මිනිස්සු කරන්නේ කියලා. ඒ මිනිස්සු ලස්සනට වාඩි වෙලා කොටුවල මොහොන් ලස්සන කාට සින්දුවක් කියමින් ළමයි වෙනම බැලුම් බෝල අරගෙන වෙනම සෙල්ලම් කරන කුහුණු කළා වගේ. අපේ ඇගේ මොනවත් ඒ මිනිස්සු ඔළුව අත තියාගෙන බලනවා ඇති ඇතුළට ආවොත් මේ ගෝරියක්දෝ කියලා. මහා බණ වටිනා ගැඹුරු ධර්ම කාරණා අපි සාකච්ඡා කරලා ගිහිල්ලා පින්නතුනි අතෙන්දී අපේ මොකුත්ම නැහැ. එහෙම වුණොත් පින්නතුනි අපි අවුරුදු 100ක් බණ ඇහුවත් අපේ ජීවිතවල ලොකු වෙනසක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මේගිය කියන සූත්‍රයක් තියෙනවා. ඒ මේගිය කියන සූත්‍රයෙන් විස්තර කරනවා අපේ ජීවිතවල මේ වෙනස වෙන්න නම් අපේ ළඟ නිතර නිතර අපි දිනු කරගත යුතු කාරණා කීපයක් පිළිබඳව. එයින් එක කාරණයක් තමයි පින්නතුනි නිතර කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න ඕන. ධර්මයට නැඹුරු වෙච්චාම පුළුවන් තරම් ආශ්‍රය කරන්න ඕන. හැබැයි ඒක ලැබෙන්නේ නිකන් නෙවෙයි. ඔබ ධර්මයේ ඉන්න ප්‍රමාණයට තමයි ඔබට මේ වගේ අය හම්බෙන්නේ. ඔබ හොඳට ධර්මයට අවධානයෙන් ඉන්නවා නම්, ධර්ම කරුණ නිතර සාකච්ඡා කරනවා නම්, ප්‍රැක්ටිස් කරනවා නම් අන්න ඒ මට්ටමේම කෙනෙක් කොහෙදේට හම්බෙන ඔබට. ඇතැමිට ළඟ ඉන්නව නැහැ, වෙබ්සයිට් එකකින් හරි යගේ දේශන හම්බෙන ඔබට. ඔබ පල්ලෙහාට යන්නේ අන්න ඒ මට්ටමේම ඇතමයි ඔබට හම්බෙන්නේ. ඒ නිසා කියනෝනේ කෙනෙක්ගේ දිනුව බලන්න නම් ඔහු ඇසුරු ගන්න පිරිස දිහා බලන්න කියලා. කෙනෙක්ගේ අනාගතය බලන්න ඔබට ඕන නම් ඔහු ඇසුරු කරන පුද්ගලයන් කවුද කියලා බලන්න කියලා කියන්නේ. නෑ, මේක ඊටාම වැදගත් කාරණයක්. ආශ්‍රය කිරීම කියලා කියන්නේ බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ එකට ඉඳීම කියලා. එකට ඉන්නකම නෙවෙයි ආශ්‍රය කිරීම කියලා කියන්නේ. ආශ්‍රය කියන්නේ ඒ කෙනාගේ ලක්ෂණ අපි අපේ කරගන්නවාද කියන එක. දැන් දේවදත්ත හාමුදුරුවෝ බුදුහාමුදුරුවොත් එක්ක එක පන්සලේ හිටියේ. ඉඳ ඉඳ එක විහෙර, විඳ විඳ දහම් මනහර, සිඳ විඳ දුක් සසර, අනේ දෙව්දත් නොදුරු මොක්පුර කියලා කිව්වනේ. එතකොට එයා බුදුහාමුදුරුවොත් එක්ක එක වහලා හිටියට බුදුහාමුදුරුවෝ ආශ්‍රය කළේ නැහැ. ආශ්‍රය කරනවා කියලා කියන්නේ අනිත් තැනත්තාගේ ගතිගුණ අපි ඇසුරු කිරීම. වෙනත් කෙනෙක්ගේ තියෙන හොඳ ගතිගුණ අපි ඇසුරු කරනවා නම් අන්න ඒකයි ආශ්‍රය කළා කියලා වෙන්නේ. නරක කරන කෙනෙක් ළඟ හිටියයි කියලා විතරක් ආශ්‍රය කළා කියව වෙන්නේ නැහැ. නරක කෙනෙක් ළඟ අපට ඉන්න පුළුවන්, හොඳට ඉන්න පුළුවන්. එතකොට නරක කෙනෙක් ළඟ හිටියට අපි යාගේ තියෙන දුර්වලතා අපි කරගන්නේ නැහැ. අපි උත්සාහ කරනවා අපේ ළඟ තියෙන හොඳ ගතිගුණ ටිකත් එයාට දෙන්න. අන්න එහෙම අපි දක්ෂ වෙන්නට ඕනේ. ඒ නිසා එක ළඟ අනිත් අය හිටියයි කියලා මෙහෙම කර කියන්නේ අපි. අනිත් කෙනාගේ දේවල් අපි ෆලෝ කරනවා නම් තමයි අපි ආශ්‍රය කළාමන්නේ. ඇතැම් විට හොඳ කෙනෙක් වුණත් අපි ළඟේකට ආ හොඳ කෙනෙක් ළඟින් තියන් යන්න පුළුවන්. හැබැයි ඉතින් යාගේ කිසිම ගතිගුණයක් අපි ගන්න නැහැ යාගේ. හරියට උදාහරණයක් කියනවා ඩම්බි සූප රසං යතා කියලා. හොද්දේ රස දන්නේ නැති හැඳ වගේ කියලා. හොද්දේ කොච්චර හැඳ දාලා තිබුණත් හැඳ දන්නේ නැහැ හොද්දේ තියෙන රහ. අන්න ඒ වගේ තමයි සමහර විට අපි හොඳයි ඇත්ත එකකට හිටියට එයාගේ ළඟ තියෙන හොඳ ගතිගුණ මොනවාක්වත් අපට ඇවිල්ලා නැහැ. ඇතැම් විට එයාගේ කාඩුවක් පාඩුවක් තමයි අපට මතක. එයාගේ හොඳ ගතිගුණ මොනවාක්වත් අපට හොඳද කියලාවත් තේරෙලා නැහැ. ඇයි අපට ඒව හඳුනා ගන්න නුවණක් නැහැ. ඒ නිසා අපි අනිත් කෙනෙක් අඩුපාඩු තියෙන කෙනෙක් අයින් කරන්න කියලා බුදුදහමේ නැහැ. මොකද එහෙම කරොත් එයාට පිළිසරණක් නැති වෙනවා. අපි එයාටත් පිළිහෙට වෙන්න ඕනේ ඒකයි. අපි ධර්මයෙන් එයාට උදව් කරන්න ඕන. අපි එයා ආශ්‍රය කරන්නේ නැහැ කියලා කියන්නේ ඒ තැනත්තාගේ තියෙන නරක ගතිගුණ ටික අපි ඇසුරු නොකිරීමයි. ඒ වගේම ඕනම කෙනෙක් අපට ආශ්‍රය කරන්නත් පුළුවන් හොඳ කෙනෙක් නම්. හැබැයි මීට අවුරුදු 50කට 100කට කලින් මිය ගිහපු කෙනෙක් වෙන්න පුළුවන්. අපට එයාට ආශ්‍රය කරන්න පුළුවන්. කොහොමද ආශ්‍රය කරන්නේ? එයා ලියපු පොතපත තියෙනවා නම්, එයාගේ දේශන තියෙනවා නම් අපට වහලා ඒවා අපට follow කරන්න පුළුවන්. දැන් අපි බුදුහාඳුර ආශ්‍රය කරනෝනේ, අපි සරියුත් හාඳුර ආශ්‍රය කරනෝනේ, මුගලන් හාඳුර ආශ්‍රය කරනෝනේ, රාහුල පොඩි හාඳුර ආශ්‍රය කරනෝනේ, අනාත්පිණ්ඩික සිටුතුමා, චිත්ත ගෘහපතියා, විසාකාව, බන්දුළු මල්ලිකම් අපි ආශ්‍රය කරනෝනේ. එයා මිය ගිහලා අවුරුදු 1000 ගණන් ගියත් අපේ යාළුවෝ වගේ කට්ටිය. අපි එයාගේ රැකපු ගුණධාම් අපි ඉගෙනගෙන අපිත් ඒව අපේ කරගන්නවා. එතකොට එයා අපේ යාළුවෝ වගේ. ඒ නිසා ඇසුරු කරන අය කියන්නේ ආශ්‍රය කියලා කියන්නේ භෞතික ෆිසිකලි ඇසෝසියේෂන් එකක්ම නෙවෙයි. ඒක ස්පිරිචුවල් ඇසෝසියේෂන් එකක්. ඒ නිසා එයාගේ තියෙන ගතිගුණත් එක්ක අපි එකට සම්බන්ධ වෙන්නේ. ඒ නිසා පුද්ගලෙක් ඇසුරු කරනකොට ඇත්තටම මෙන්න මේ සම්බන්ධය අපේ තියෙන ඕන ධර්මයත් එක්ක සම්බන්ධය තියෙන ඕන. ස්වාමි භාර්යාවන් වශයෙන් එන්න පුළුවන්, යහළුවන් වශයෙන් එන්න පුළුවන්. එයාගේ ගතිගුණත් එක්කයි අපි ආශ්‍රය කරන. එතකොට රූපයට වඩා අර රූපය වෙනස් වෙද්දි තියෙන වෙනස් වීම විරසක බව අපේ වෙන්නේ නැහැ. දැන් අපේ බැඳීම තියෙන්නේ රූපයත් එක්කනේ. රූපේ ලස්සනට තියෙනකන් හරි හොඳයි, ළඟ ඉන්නවා. රූපය පොඩ්ඩක් වෙනස් වුණොත් ටිකෙන් ටික ඈත් වෙනවා අපිනේ. ශරීරයෙන් කෑල්ලක් එහෙම කපන්න ඕනේ කිව්වොත් මූණේ කෑල්ලක් දැන් අයින් කරන්න ඕන, පිළිකාවක් කිව්වොත් පලාතවත් වෙන්නේ නැහැ ඊට පස්සේ. දැන් විකෘති වෙනවනේ. නමුත් මේ නොතනින් ගතිගුණත් එක්ක අපි එකතු වෙලා ඉන්න අය එහෙම වෙන්නේ නැහැ. ඒ අය ශරීරයේ එවගේ අනතුරක් වුණොත් අපි කලින්ටත් වඩා යට ළඟා වෙනවා. කලින්ටත් වඩා වෙලාවක් යාගෙන ළඟ අපි වෙන යට උදව් කරනවා. යාගේ හිත හදනවා. ඒක තමයි පින්තුනේ නියම ආශ්‍රය කියලා කියන්නේ. එනිසා අපට බුදුහාඳුර මේගිය සූත්‍රයේදී සඳහන් කරනවා අපට ලැබෙන ප්‍රධානතම මේ දන් දීම, සිල් රැකීම ආදී මේ හොඳ ගතිගුණ අපි කරනකොට අපට ලැබෙන ප්‍රධානම වාසියක් තමයි හොඳ කල්යාණ මිත්‍රයන් වගේ වෙනවා. ඉතින් අපි දක්ෂ වෙන්නට ඕන, බුද්ධිමත් වෙන්න ඕන ඒ කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න. කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න නම් තමන්ගේ ළඟ ගුණධම් ටිකක් තියෙන්නට ඕන. නැත්තම් කල්යාණ මිත්‍රෙක් හම්බ වුණත් අපිට තේරුම් ගන්න බෑ මෙයා කවුද කියලා. අපට ඇතැමිට හිතෙන යා මෝඩයෙක් කියලා. අපට ඇතැමිට යා හිතෙන මිත්‍යා දෘෂ්ටිකයෙක් කියලා. ඇතැමිට අපට හිතෙන යානිකම් මොන හරි මානසික ආබාධයක් තියෙන කෙනෙක් කියලා. මොකද ඇතැමිට අපේ මට්ටමින් තමයි අපි යහදියා බලන්නේ. ඒ නිසා අපි හොඳට නුව නැතුනොත් තමයි අපට යාව තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. මොකද බොහෝ දෙනෙක් හොඳ කල්යාණ මිත්‍රයන් කියලා හිතාගෙන ඉන්නේ හොඳ ලස්සන වචන වලින් කතා කරන, භෞතික වශයෙන් හොඳට උදව් කරන, හොඳට හිනා වෙන අය තමයි හොඳ කල්යාණ මිත්‍රයන් කියලා හිතාගෙන ඉන්නේ. නමුත් වෙන දින හොඳම කල්යාණ මිත්‍රයන් අපේ ජීවිතවලට, මේ පින්නතුන්ගේ ජීවිතවලට නම් මන් දන්නේ නැහැ. අපේ ජීවිතවලට ලැබෙච්ච හොඳම කල්යාණ මිත්‍රෝ එච්චර hina වෙන්නෙම නැහැ. බොහොම අඩුවෙන් hina වෙන්නේ. ඇතැම් විට අපි ගැන හොඳ කියනට වඩා බොහෝ විට දකින දැන අඩුපාඩුවක්මයි කියන්නේ, බණින් එකමයි කරන්නේ. හොඳම කල්යාණ මිත්‍රෝ එහෙම අපට ලැබෙච්ච. ඒ නිසා තමයි ඔබට ආදරය කරන අයට වඩා ඔබට අවවාද කරන අයට ගරු කරන්න කියලා කියන්නේ. එනිසා හොඳ කල්යාණ මිත්‍රෝ නිතරම අපට කුමන හෝ ක්‍රමයකින් අපේ අඩුවක් පෙන්වලා දීලා අපිව ඉස්මතු කරගන්නටයි බලන්නේ. පින්නුතුනි අපේ හොඳ ගතිගුණයක් කිව්වා කියලා අපේ වෙනසක් නැහැ. අපේ දිනුවක් වෙන්නේ නැහැ. අපේ දිනුවක් වෙන්නේ කොහොම හරි සියුම් විදියට අපේ අඩුවක් යා පෙන්වා දෙන්න ඕන. දැන් බලන්න පින්නුතුනි රජ කාලේ රජවරු දැනුත් එහෙම ඉන්නවා, ජනාධිපති උපදේශක කියලා එහෙම ඉන්නේ. පඩි ගෙවලා පඩිගෙවලා මේ වැරදි අඩුපාඩු පෙන්වා දෙන්න සේවකපත් කරලා ඉන්නවා. රජ කාලේ කිව්වේ පුරෝහිතයෝ කියලා. නේද? රජතුමාට උපදෙස් දෙන්න, අවවාද දෙන්න, අඩුපාඩු පෙන්වා දෙන්න අය පඩි දීලා පත් කරගෙන හිටියා. දැනුත් එහෙමයි. ජනාධිපති උපදේශක කියලා හැම සබ්ජෙක්ට් එකකින්ම හොඳ අය පත් කරගෙන ඉන්නවා. සමහරට අපටත් වෙනතුන් නිකම් හොඳ පුරෝහිතයෝ ඉන්නවා. අපිට ඇතැම්ද පෙන්වා දුනොත් කියන් තියනවා. පඩිත් නොගෙවලා නොමිලේම අපට පුරෝහිතයෝ ලැබිලා ඉන්නවා. වටේම ඉන්න හොඳ අය. අඩුපාඩු පෙන්වා දෙන අය. අපි කිව්වහම කේන්ති ගන්නවා ඇතැම්මිට. පින්නොතුනි පඩි දීලා තියාගන්න ඕන අය නොමිලේම ලැබිලා ඉඳිද්දි අපි එයාගෙන් ප්‍රයෝජන ගන්නෙ. ඒ නිසා පින්නොතුනි තමන්ගේ සුළුවෙන් හරි අඩුපාඩුවක් පෙන්වා දෙන කෙනෙක් හැබැයි අනුවණති අය කරුණිකයි වෙන්නටත් ඕන. නිතරම විවේචනය කරන්න ඉන්නෝනේ. හොඳ දේ විවේචනය කරන්න ඉන්නවනේ. ඒක අපි එච්චර සලකන්න හොඳ නෑ. බුදුදහමේ සඳහන් වෙනවා විඤ්ඤෝ පසත්ත විඤ්ඤෝ ගරහිත කියලා කාරණයක්. අපි කරන්න ඕන නුවණැතිය ප්‍රශංසා කරන දේවල්. අපි නොකර ඉන්නට ඕන නුවණැතිය අපට නිග්‍රහ කරන දේවල්. එනිසා අපි දක්ෂ වෙන්නට ඕන, අපිත් නුවණැති වෙන්නට ඕන, නුවණැති අය ආශ්‍රය කරන්න. කල්යාණ මිත්‍රයන් අපට ලොකු සම්පතක්. අන්නේ කල්යාණ මිත්‍රයන් එක්ක ඉන්නකොට පින්නතුනි ඊළඟට ලැබෙන දේ තමයි අපි සිල්වත් වෙනවා. අපි පුළුවන් තරම් කායික වාචික සම්වරය ඇති කරගන්නවා. මොකද නැත්නම් අපට හුඟා පාඩුයි. හුඟා හොඳයි අපට නැති වෙනවා. අපි නිතර කටට එනෙන දේවල් කියනවනම්, අනිත්‍යයේ හිත රිදෙන දේවල් කියනවනම් අපට හොඳ අය පින්නතුනි නැති වෙලා යනවා. ඒ නිසා හැම නොවෙන්න පුළුවන් තරම් කාය වචන දෙක සම්වර කරගන්නට ඕන. එනිත අපි දන්න දේ අනිත්‍යයට කියන වගේම ඒ අය කියන දේත් අහන්න අපි නිතර සූදානම් වෙන්නට ඕන. ඇක්ටිව් ලිස්නින් කියන එකත් ඉතාම වැදගත් දෙයක්. සිල්වත් වීම වැදගත්. ඊළඟට පින්නතුනි නිතර දස කතාවන්ගෙන් යුක්ත වෙන්නට ඕන. දැහැමි කතාවන් 10ක් ගැන බුදුදහමේ තියෙනවා. අප්‍රීච්ච කතා, සන්තුට්ටි කතා, අල්පේච්ඡතාවයේ පිළිබඳව කතා බහ කරන්න ඕන අපි. සන්තුට්ටි කතා, ළඟදෙන් සතුටු වීම පිළිබඳව කතා අපි කරන්න ඕන. ඒ වගේම විවේකයේ පිළිබඳව කතා, විවේකයේ තියෙන ආනිසංස ගැන. ඊළඟට අසංසට්ඨ කතා. අසංසට්ඨ කතා කියන්නේ අනිත් අය සමග නොගැටී ඉඳීමේ කතා. පුද්ගලයන් පිළිබඳව හෝ වේවා, නැත්නම් රාග ద్వේස මොහ එක්ක නොගැටී ඉඳීම පිළිබඳව වටිනා කතා කියන්නට ඕන. ඒ වගේම විරිය ආරම්භ කතා. වීරිය වඩන්න ඕන එක ගැන කතා කරන්න ඕන නිතර. අනේ අපි කොහොම හරි වීරිය කළා මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න ඕන, අපේ ජීවිතේ ඉක්මනටම ගෙවිලා යනවා කියලා අපි දැනගෙන ඉක්මනට වීරියවත් වෙන්නට ඕන. මරණ සතිය මිතාම වැදගත් භාවනාවක්. ඊළඟට පින්නතුනි සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා කියලා තවත් පහක් තියෙනවා. සීලය ගැන කතා, සමාධිය ගැන කතා, ප්‍රඥාව ගැන කතා, විමුක්තිය ගැන කතා, විමුක්ති ඥාන දර්ශනය ගැන. මෙන්න මේ අදාළ කතා බහ අපි නිතරම කරන්නට ඕන. ඒ නිසා කතාවක් වශයෙන් කරනවා නම් මෙන්න මේ දස කතාවන් වල පුළුවන් තරම් යෙදෙන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. පින්නතුනේ මේ කතරින් වැදගත් කාරණයක් තමයි විවේකයේ පිළිබඳව අපි කතා කරන්න ඕන. පින්නතුනේ මේ විවේකය ගැන අපි දැනගන්නට ඕන. මේක ඉතාම වැදගත් කාරණයක්. අපිට පින්නතුනේ බලන්න අපි කියමු අපි ජීවිතය අන්තිම දවසට මිය යනවා කියලා. මේ පින්නතුනේ හිතලා දන්නේ නැති තියෙන එකනේ. මැරෙනවා කියලා කවදා හරි හිතලද තියෙන? අඩු ගානේ මේ 2500 දී හරි 2017 දී නෙවෙයි 2500 දී මැරෙනවා කියලා හිතලද තියෙන? ඔකවදරේ මැරෙනවනේ. පින්නතුනි ආයෙ අපි මිය ගියෝ තින්. ආයෙ අපි දැන් ධර්මයේ ටිකක් හරි අපි දන්නවනේ. මිය ගිහිල්ලා අපි කිව්වා ආයෙ අපි මනුස්ස ලෝකෙට ආවා කියලා. ධර්මයේ ටිකක් හරි දන්න නිසා අපට ආයෙ මනුස්ස ලෝකෙට ආවොත් මොකද අපට හිතෙන්නේ? මොනවාගේ දෙයක් කරන්න කියලාද හිතෙන්නේ ඔබට? මනුස්ස ලෝකෙට ආවොත් මං හොඳට ඉගෙනගෙන විවාහ වෙනවා නම් විවාහත් වෙලා කමන්න එකක් කළා. මං හොඳ රැකියාවකුත් කළා. දරුවෝ ටිකට හොඳට උගන්වලා ඉක්මනට නිදහස් වෙලා සල්ලි ටිකක් ඉක්මනට එකතු කරලා තියෙනවා. මම වැඩිපුර කාලයක් ධර්මයේ හැසිරෙනවා කියලා තමයි ඔබ ධර්මයේ ටිකක් හරි දන්නවා නම් ඔබට හිතෙන්න ඕන ඇත්තේ. නේද? හිතත් වඩා කියලා හිතෙනයි හිතයි. අනේ මං කොහොම හරි මහාන වෙනවා කියලා. ඒත් හොඳයි. මහාන වුණත් වෙනතුනි ඒ මහාන වෙච්ච දවස් ඉඳලාම අපි කැමති විවේකයටම තමයි. එතකොට කල්පනා කරලා බලන්න පින්නතුනි ඔබ දැන් ගත කරන ජීවිතය ඔබ දැන් ඇත්තටම මේ ටික ඔක්කොම ලබලා නේද ඉන්නේ බොහෝ අය. ඔබ ඉගෙනගෙන දරුවන්ටත් උගන්වලා ජීවිත කාලේ ඉතිරි කාලයත් බොහෝට ජීවත් වෙන යම් කිසි විදියක ධනයකට උපයාගෙන ඔබ ඉන්නේ. ඇත්තටම දැන් ඔබ දැනට උපයාගෙන තියෙන සල්ලි ටික හැමම ගත්තත් ඒ ටික ලංකාවට අරන් ගියොතින් ආයේ අනාගතේ කිසිම දැන නොකරුණා ජීවත් වෙන්න පුළුවන්. අවුරුදු 100ක් වුණා සමහර ජීවත් වෙන කෙනා ලංකාවේදී. පින්නතුනි බලන්න අපි කැමති මෙන්න මේ විවේකයට. ඇයි විවේකයට කැමති? එක අතකින් අපට කායික වෙහෙසක් නැතුව ඉන්න, අනිත් අතින් අපට මේ ධර්මයේ හැසිරෙන්න. ඒතකොට පින්නතුනි අවංකව කල්පනා කරලා බලන්න අපට දැනටත් ලැබිලා තියෙන එක නේද කියලා. එහෙනම් අපට දැන් මේ ටික ලැබුණේ කොහොමද? අපි අතීතේ අන්න ඒ ටික ලබන්නම කියලා පින්කම් කළා ප්‍රාර්ථනා කළා අපි ඉන්නේ. අපට හිතෙනවද ඒක? අපට මේ ටික ඔක්කොම තෘප්තිමත් උනත් දෙන්නේ තාම මදි කියලා. ඇතැමිට අවුරුදු 60ක් වැඩ කරත් අපට ඒත් මදි සමහර විට. පින්නතුනි අපි බලන්න ආයි මනස ලෝකෙට ආවත් ඔබ කල්පනා කරලා බලන්න ඔබ අද ඉන්න ස්ථාවරත්වයට එන්න ඔබට කොච්චර කාලයක් මහන්සි වෙන්න ඕනද? මහ ලොකු දෙයක් නෙමෙයි පින්නතුනි අඩු ගානේ කකුල් දෙකෙන් හිටගන්න. හිටගෙන අනිත් කෙනෙක්ගේ උපකාරයක් නැතුව සාදීනම ඇවිදින්නම ඔබට මාස 18ක් විතර ගත වෙනවනේ. මාස අවුරුද්දෙන් බෑනේ නේ හිටගන්න ගැලින්ම. මාස 14ක් 16ක් 18ක් යනවා තනියම ඇවිදින්න. හිටගන්න විතරයි. ඇවිදින්න විතරයි. ඊට පස්සේ ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙනගෙන මේ විභාග ටික සමත් වෙලෙන තව අවුරුදු 20ක් 25ක් විතර යනවා. ඒකත් දවල් රැ දෙක අකණ්ඩව මහන්සි වෙනවා. දැන් අපි පාසල් යන කාලේ විශ්වවිද්‍යාලය යන කාලේ අපට පුළුවන් ද එක දවසක් නොගිහිලා ඉන්න. දැන් වෛද්‍ය විද්‍යාලේ හිමින කාලේ එක දවසක් නොගියොත් ඉන්නේ ඒ එකතු වෙන සටහන් ටික පාඩම් ටික එකතු වෙච්ච ටික අපිට දවස් ගාණක් යනවායි ෆලෝ කරන්න. ඒ තරම් කැපවීමක් දිනපතාම අපි අඛණ්ඩව කළයි අද මේ ස්ථාවරත්වයට අපිපත් උනේ. ඒතකොට මේ සියල්ලක්ම අපි ලබා ගත්තේ ඒ ලබාගත් අවස්ථාව බලන්න තමන්ට මේ මොහොතේ තමන්ගේ ප්‍රයොරිටීස් වලින් තමන්ගේ ප්‍රමුඛත්වයන් වලින් දැනට ඉහළටම තියෙන මොනවද කියලා බලන්න කල්පනා කරලා අවංකව බලන්න. මං සතුටු කරන්න අමුතුවෙන් කියන්න එපා. ඔන්නේ තමන් බලන්න ඇත්තටම තමන්ගේ දැන් ජීවිතයේ ප්‍රමුඛත්වය ලබා දෙලා තියෙන මොනවටද? තමන්ගේ දරුවද? තමන්ගේ ගෙදරද? තමන්ගේ රැකියාවද? තමන්ගේ වාහනේද? තමන්ගේ රූප සම්පත්තියද? බොහෝ විට ওই ටිකෙන් එකක් නේද තියෙන්නේ නේ? ඈ දරුවෝ නැත්තම් මොන බර මිනිබිර වෙන්නේ සමාජයට? ওই ටිකනේ වැඩිපුරම ටිකනේ? ওই ටිකොයි පෙළගස්ස කොටික බලන්න පින්නතුනි දරුවේ ඔබට ඉන්නවා කියමු. අද මහා ලොකුම දේනේ. හැබැයි ඒ දරුවාගේ නිසි වයස ඉක්මුණාට පස්සේ ඒ දරුවා විවාහ කළ දෙන ඔබට බැරි මොති මොකද වෙන්නේ? ඒ දැනට ඉන්න සම්පතම ඔබට මහා කරදරයක් වෙනවා. විශේෂයෙන් දුවල එහෙම ඉන්න ඇනේ. අවුරුදු 25 30 යනකලොත් දෙන්න බැරි වුණොත් 40 පැන්නොත් ඊට පස්සේ පින්නතුනි මහා බරක් ඔබේ ඔළුවේ තියෙන්නේ. අර ඔබ කාලයක් මගේම කියලා කාටවත් නොපෙන්නා හිටපු කවුරුවත් එක්කත් කතා කරන කොටත් අකමැති හිටිය දරුවා දැන් බලෙන් හරි දෙන්න බලනවා වුදු හතරේ පැන්න බලන්න. නිකන් ගන්න අකමැති නම් දේපල ටිකුත් එක්කම දෙන මුළු ගේත් එක්කම හරි කමල අරගෙන. පින්නතුනි අර මහා ඇත්ත යථාර්ථය මේක නෙවෙයි පින්නතුනි. මේ අපි කියන්නේ අපට hina යන නෙවෙයි පින්නතුනි. අපිට මේ ධර්මයට එන්නේ නැහැ මේ කියන්නේ. එතකොට බලන්න අද අපි මහා සම්පත් විදියට ජීවිතයේ ඉහළම පරමාර්ථ විදියට අද අපි හිතන් ඉන්න දේවල් ඇත්තනම් අපි හැමදාම අපේ ළඟ ඉන්න කැමතිද අපි ළඟ තියන් ඉන්නවත් කැමති නැහැ. තුර අපි රූප සම්පත්තිය බලන්න. අද තමන්ගේ රූප සම්පත්තිය කියලා මහා ලොකුට තමන් හිතන් ඉන්නවා. ඒ තේන දේත් පේනුතුනි බලන්නේ ටිකෙන් ටික වෙනස් වෙන හැටි. තමන්ගේ මේ ශරීරයට අපි හැම දිනකම කැමති ජීවත් වෙන්න. නමුත් මේ අවුරුදු 60ක 70ක මේ ලබාගෙන තියෙන මේ භෞතික ශරීරය ඒක ඇසි පියන ගහන මොහොතෙන් මේක අපට අහිමි වෙනවා. විඥානය මේකෙන් ඉවත් වෙනවා. තමන්ගේ නිවස, තමන් අවුරුදු 60ක් 70ක් උපයලා ධනෙන් තියෙන නිවස, තමන්ගේ වාහනය මේ කිසිණු දෙයක් පේනොතින් තමන්ට ස්ථාවරයි කියන්නේ. එතකොට බලන්න පින්නතුනි, එහෙනම් අපි මේ දේ සඳහාද මෙච්චරම කැප වුණේ? ඒකෙන් කියන්නේ දරුවෝ ටික අයින් කරන්න කියලා, දරුවන්ට හොඳට උගන්වන්න. නමුත් පින්නතුනි, ඒ අපේක්ෂාවට වඩා, ඒ තමන් අත්හරින, ඒ තමන් වෙනත් කෙනෙකුට බාර දෙන දෙයට වඩා දෙයක් තමන්ගේ අර ප්‍රමුඛතා ලයිස්තුවේ තමන් ඉහෙලෙම තියාගන්නට ඕන. අන්න ඒ දේ තමන් ඉහෙලම නොතියගත්තොත් තමන්ට මොකද වෙන්නේ? අර පල්ලෙහා තියෙන ටික මහා ප්‍රමුඛත්ව විදිහට අද හිතාගෙන දේවල් වලින් විතරක් ඔබ සැනසීමට පත්වල හිටියොත් අර තියෙන දේවල් ටික ඔබෙන් ඈත් වෙලා යනකොට ඔබට පිළිසරණක් නැති වෙනවා. අන්තිමට ඇතැම් විට ගෙදර ඉන්න සුරතල් සතෙක් විතරයි ඔබට ඉතුරු වෙන්නේ. දරුවෝ ටික ඈතට යනකොට අනේ පාළුවට කියලා සතෙක් හරියට පස්සේ හදාගන්න වෙන කරන් දෙයක් නැහැ කියලා. මොකද ඒ වෙනකොට අම්මා තාත්තාත් මිය ගිහිල්ලා, ඇතැම් විට මහත්තයාත් පයසර ගිහිල්ලා, ඇතැම් විට මහත්තය තමන්ට කලින් මැරිලා, ඇතැම් විට නෝනා තමන්ට කලින් මැරිලා, සහෝදර සහෝදරියෝ ටිකත් නාකි වෙලා, ඇතැම් විට ඈත ප්‍රදේශවල ගිහිල්ලා ඒ වයන්ලන් අංශභාගය හැදිලා නොඑක් දේවල් වලට පත් වෙලා පිනුතු ඉන්න ජීවිතේ අපට පිරිසරණක් නැති වෙනවා. ඒ නිසා දැන් දැම්ම පිනුතුනි, දරුවට ඔබ ඔබේ මොනුපුරු මිනිබිරියන්ට 70%ක 80%ක සැලකිල්ලක් කරනවා නම් ඒ සැලකිල්ල පොඩ්ඩක්වත් අඩු කරන්න එපා. ඒ 80 85 දක්වාම කරන්න, අඩු කරන්නේ වැඩි කරන්න. වැඩි කරන ගමන් ඔබේ ආධ්‍යාත්මික දියුණුව, ඔබේ සම්මා දිට්ඨිය, ඔබේ මානසික දියුණුව 90%ක මට්ටමට ගන්න. අන්න එහෙම කළොත් විතරයි ඔබ සැබෑ ලෙසම ඔබට ආදරය කළ තියෙන්නේ. අන්න එහෙම කළොත් තමයි ඔබ ඇත්තටම ඔබට සැලකුවා වෙන්නේ. ඒ විදිහට කළොත් තමයි ඇත්තටම මේ සම්බුද්ධෝත්පාද කාලෙන් ඔබ ප්‍රයෝජන අරගෙන වෙන්නේ. ඒ විදිහට කරොත් තමයි ඇත්තටම අපි මේ සසර බොහෝ ආත්ම භාවවල තින්කම් කළා, ප්‍රාර්ථනා කළා, අපි මේ ලබාගෙන තියෙන දේවල් වලින් ඉහළම ප්‍රතිඵලය අපි ගන්නා වෙන්නේ මෙන්න මේ ධර්මය තුලින් ඉහළම ප්‍රතිලාභය අපි ගන්නට ඕන. ඒක පින්නතුනි හිතන්න එපා දරුවන්ගේ වැඩ ටික ඔක්කොම ඉවර වෙච්ච කාලෙන් කරනවා කියලා. එහෙනම් පින්නතුනි කවද්ද මේක පටන් ගන්න ඕන? මේක පටන් ගන්න ඕන පින්නතුනි මේ දහමහන මොහොතේ ඉඳන්ම පටන් ගන්න ඕන. මේ මොහොතේ ඉඳන්ම මේ ගමන අපි ආරම්භ කරන්න ඕන. ආරම්භ කළ තියෙන ගමන තවත් ශක්තිමත් කරන්න ඕන වේගෙන්. ඇයි ඒකට හේතුව? අපට මේ බාහිර තියෙන කිසිම දෙයක් ගැන අපට සහතිකයක් දෙන්න බෑ. මේ මොහොතේ ඉන්න අපි හෙට දවසේ වෙන විට අපේ මේ ශරීරය අපි අත්හැරලා ඉන්න පුළුවන්. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. එහෙම නැහැ කියලා අපි කාටවත් ගැරන්ටියක් දෙන්න බෑ. එනිසා අපි මේ කතා කරන උපයන්ති සූත්‍රයෙන් සංයුත්තනිකායේ අභිසමය සංයුත්තේන උපයන්ති සූත්‍රය අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. ඒ සූත්‍රයේ රකින්න අපේ පුහුණු කරන්න යද්දී අපට ඊට පසුගාමීව ඊට සමබරව සමගාමීව යන කරුණ ටිකකුයි අප මේ සාකච්ඡා කරමින් ඉන්නේ. අපි මේ කතා කළේ මේගිය සූත්‍රයෙන් එන කරුණු කල්යාණ මිත්‍රාස්ත්‍රය, සිල්වත් බව, දස කතාන් යුක්ත වීම, ඊළඟට දැඩි වීරිය කියන එකත් එක්කම ඊළඟට ප්‍රඥාව ලබන්නටත් ඕන. දැන් අපි මුලින්ම සඳහන් කළා සම්පූර්ණ අපේ ජීවිතයේ සාර්ථකත්වය තියෙන්නේ අපේ කොයිතරම් දුරට සතුටෙන් ඉන්නවාද කියන කාරණේ මත. අපි කොයිතරම් සතුටෙන් ඉන්නවාද කියන කාරණේ තීරණය වන්නේ අපි කොයිතරම් දුකෙන් නිදහස් වෙලිනවාද කියන කාරණේ මත. කොයිතරම් දුරට අපේ ප්‍රඥාවෙන් යුක්තද කියන කාරණේ. අන්නේ ප්‍රඥාවේ මුල් පියවර තමයි කම්මස්සකතා සම්මාදිට්ඨිය විදියට කම්මස්සකතා සම්මාදිට්ඨියෙන් දැක්වෙන්නේ. ඒක අපි බොහෝ දෙනෙක් දන්නවා. හොඳ කර්ම කරුවොත් හොඳ විපාක තියෙනවා. නරක කර්ම කරෝතින් නරක විපාක තියෙනවා. ඒක අපි හොඳින් දන්නවා. ඒ නිසා තමයි මේ පින්නතුන හොඳ දේවල් විතර කරන්නේ. හැබැයි ඒක විතරක් නෙමෙයි පින්නතුනි. අපි මේ කම්මස්කදා සමාධිතී විතරක් හිටියට අපි දුකෙන් නිදහස් වුණා වෙන්නේ නැහැ. අපේ ළඟම ඥාතියෙක් මිය ගිහිල්ලා යන දුකෙන් අපිට නිදහස් වෙන්න බෑ මේ කම්මස්කදා සමාධිතී හිටියට විතරක්. අපි හුඟා පින්කම් කරලා තියෙනවා. අපි පන්සලක් හදලා තියෙනවා කියලා කිව්වට විතරක් අපේ ළඟම ඥාතියෙක් මැරුණාම වෙන දුකෙන් අපිට නිදහස් වෙන්න බෑ. ඒ සඳහා අර කම්මස්කදා සමාධිතීට වඩා ඉහළ වෙච්ච නුවණක් අපිට තියෙන්න ඕන. අන්නේ නුවණ ලබන්නේ යද්දී අන්නේ නුවණ යමන ලද්දී ටිකෙන් ටික අපි මේ ඇසට දකින රූපයෙන් අපේ ජීවිතයට වෙන්නේ මොකද්ද කියන එක අපේ නුවණින් දකින්නට ඕන. දැන් මෙතන ඉඳන් දැන් අපි ටිකෙන් ටික දැන් අර සාගරයට බැස්ස වගේ දැන් මේ ටිකෙන් ටික යනවා. දැන් බඩ හරියට විතර දැන් බහැලා තියෙනවා. දැන් ටිකෙන් ටික වතුර මේ හරියට විතර තියෙන්නේ. මම මේ අද එකපාර නහය හරියට එනවා. ඊට පස්සේ ගිලේ සමහරටින් පේනන්න බැරි වුණොත් ඇතැම් විට ගොඩට එන්න වෙයි. නැත්නම් ඉතින් ගිලෙන්නත් වෙයි. පින්නතුනි බලන්න එක පස් ගොඩක් තියෙනවා. දැන් මේ හැම කාරණයක්ම ධර්මයට අදාළයි. පිට දේවල් නෙවෙයි. හැම එකකින්ම තමන්ගේ නුවණ දිනු වෙනේවයි මේ කියන්නේ. ලොකු පස් ගොඩක් මෙතන ගහලා තියෙනවා. ඒ පස් ගොඩෙන් එක්කෙනෙක් හදනවා බුදුහාඳුරන්ගේ පිළිමය. ඒ වගේ මේ පස් ගොඩෙන් පස් ටිකක් අරගෙන තවත් කෙනෙක් හදනවා හාවේ. තවත් කෙනෙක් ඒ පස් ටිකක් අරගෙන යකෙකුගේ රූපයක් හදනවා. තවත් කෙනෙක් අර පස් ටිකක් අරගෙන වෙනත් ආගමික ශාස්ත්‍රවරයෙකුගේ පිළිරුවක් හරිගස්සනවා. දැන් ওই ටික ඔක්කොම ලෑල්ලක් උඩ තියලා තියෙනවා. දැන් අපි ගිහිල්ලා මොකද කරන්නේ? අපි අද්දේ උඩ තියාගෙන ගිහිල්ලා බුදු පිළිමයට වන්දින. පොඩි ළමෙක් ගිහිල්ලා අර හාවත් එක සෙල්ලම් කරනවා. ඇතැම් විට බුදුදහමට මුල් කාලේ ඉඳන් විරෝධී වෙච්ච කෙනෙක් දැක්කොත් හිතනවා අන්න යක්ෂයෙක්ගේ පිළිමයක් කියලා බුදුහාරගේ පින්තූරය ගැන හිතනවා. පිළිම වලට වන්දින හොඳ නැහැ කියලා. ඔක කඩන්න ඕනේ කියලා. තවත් කෙනෙක් තමන්ගේ ආගමික ශාස්ත්‍රය හොඳයි කියලා හිතාගෙන ඉන්නවා. තවත් කෙනෙක් වෙනත් ආගමික කෙනෙකුට බනින්න පුළුවන්. තවත් කෙනෙක් අර යක්ෂයෙක්ගේ පින්තූරය දැකලා ළමයෙක් නම් බය වෙන්නත් පුළුවන්. පින්නොතේ මේ හැමතැනම මොනවද තියෙන්නේ? මේ හැම තැනින්ම මූලද්‍රව්‍ය කොහෙන්ද ගත්තේ? ඔව් අර පස් ගොඩෙන් ගත්තේ. ඒ පස් ගොඩෙන් අරගෙන එක තැනක පිළිමයක්, අනිත් තැනක හාවෙක්, අනිත් තැනක යක්ෂේ, අනිත් තැනක තව ආගමික ශාස්ත්‍රවරයෙක් මේ වගේ හැදුවා. එතකොට මේ හදපු දේවල්ට නම් කියාගත්තේ පණවගත්තේ කවුද? අපි වෙන වෙනම අපේ මානසිකත්වය අනුව අපි මේ දේවල්ට නම් පනවගෙන ඒ අනුව අපේ ආත්ම දෘෂ්ටියට එක ගත්තා. තමන්ගේ දෘෂ්ටිය අනුව තමන්ගේ එක කරගත්තා. දැන් වෙනත් ආගමික ශාස්ත්‍රවරයෙක්ගේ පිළිමයක් කඩනකොට එතැන් විට අපට එච්චර ගාණක් නැහැ. හැබැයි අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ කඩනකොට අපට ලොකු හිත් වේදනා. එතැන් විට අර කෙනාට ගහන්නත් යනවා. එතැන් විට අර පස් ටික මුලින් තිමිච්ච වෙලාවේදී පස් ගුලියක් අරගෙන කැඩුවනම් එයත් එක අපි කේන්ති ගන්නවද? එයත් එක අපි ගානක් ගන්නේ කමක් නැහැ කියලා කියනවා. අපිත් එතෙන්ට කඩන උදව්ත් කරනවා යාර. නමුත් පින්නතුනි අර පස් ගොඩෙන් ගත්තු දේවල් මූලද්‍රව්‍ය ගත්තොත් ඒක සමානයි අපේ මානසිකත්වය අනුව ඒ තැන්වලට ඒවා පනවගත්තා. පනවගත්තට පස්සේ ඒක කැඩෙන බිඳෙනකොට ඒකට අනුව අපේ මේ පැත්තේ හදාගත්තු ප්‍රමාණය අනුව අපට දුක් විඳින සිද වෙනවා. එතකොට ඒ දුකෙන් නිදහස් වෙන්න නම් අපි හරියට මේකේ මූලද්‍රව්‍යයේ අරක දකිනවත් එක්කම මේ මූලද්‍රව්‍යයේ අතන තියෙන කියලා දැනගත්තනම් අපි ඒ දෙයට අදාළ ගෞරවය දක්වා වෙන පුළුවන්. නමුත් එයින් එහාට ඒකෙන් තමයි දුක් ටික එන්නේ නැහැ. ඒ උදාහරණේ ටිකක් පැත්තකින් තියන්න. ඊළඟට ගන්න ලෝකේ ඉන්න වටිනාම ලස්සනම කෙනා. ඒ කවුද? ඒ කෙනා තමයි කන්නාඩි ඉස්සරහට ගියම් පේන්නේ. ඔව් අන්නේ කෙනාගේ කෙස් ටිකක් ගන්න. අරගෙන ශරීරයෙන් වෙන් කරවතින්. ශරීරයෙන් වෙන් කරවතින් ඒ වෙන් කරපු කෙස් ටිකට පුළුවන්ද මම කියලා කියන්න? මගේ කියලා කියන්න? බෑනේ. එතකොට ඒ ශරීරේ තියෙන දතක් ගලවල වෙන් වුණොතින් ඒ වෙන් වෙච්ච දෙයට කියන්න පුළුවන්ද මගේ කියලා? මගේ තියා ආයි දකින්නවත් කැමති නෑනේ. ආයි ලේන අරන් පළව කියලා නේ වහලට දාන්නේ අපි ඒ කාලේනේ. මේ කරගෙන මට අලුත් දෙයක් දෙන්න කියලා. පින්නොතනි අපේ ශරීරයේ තියෙන හැම කොටසක්ම ටිකෙන් ටික වෙන් කරවතින්. දැන් දිනපතාම හුඟක් දේවල් මේකෙන් අයින් වෙනවනේ උදේට එහෙමනේ. එතකොට ඒ දේ මේ ශරීරයේ තියෙනකන් අපි මගේ කියලා පනවගෙන ඉන්නවා. මේකෙන් වෙන් කරපු ගමන්ම ඒක මගේ නෙවෙයි. ඇතැම් විට දකින්නවත් කැමති නෑ තමයි. ඒ නිසානේ කොමන්ඩ් එකේ අර ස්විච් එක ඉක්මනට ප්‍රෙස් කරන්නේ නේ. දකින්නවත් අපි කැමති නෑ වැඩි වෙලා මේක. රාත්‍රියේ පුරාම දවසෙන් වරුවක් විතර මේක ඇඟේ මගේ කියලා තියාගත්තා. එළියට ගියාට පස්සේ අහක බලාගෙන තමයි ප්‍රෙස් කරන්නේ. අර මේස් ළඟ ලයිට් දාලා හොඳට සුවඳෙන් ගත්තු දේවල් දැන් මේ අහක බලන් ඉන්න ඊට පස්සේ. පින්නතුනි මේක තමයි යථාර්ථය. එතකොට මෙන්න මේ ශරීරවල වෙන වෙනම ගත්තත් පින්නතුනි මේ ශරීරයේ මේ මට්ටමට පෝෂණය වුණේ මොකකින්ද? මේ මට්ටමට පෝෂණය වුණේ මේ මහ පොළවෙන් ගත්තු ශාක වලින්. නැත්තම් ඒ ශාක වලින් පෝෂණය වෙච්ච සතුන්ගෙන් ගත්තු ආහාර ටිකෙන් තමයි මේ ශරීරය අද පෝෂණය වෙලා තියෙන්නේ. එතකොට මේ ශරීරවල ටික වෙන වෙනම මෙහෙම තිබ්බට මේකේ මූල ද්‍රව්‍ය ගත්තොත් මේකේ තියෙන්නේ අර සතර මහා භූත රූප. දැඩි ගතිය, ආපෝ, වායෝ මේ ආදී ගති ටික තමයි මේ ශරීරය තුල තියෙන්නේ. එතකොට මේ එක සමාන වූ අර පස් ගුණෙන් ගත්තු දේවල් වලින් එක එක පිළිම එක එක රූප නිර්මාණය කළා වගේ ආහාර වලින් පෝෂණය වෙච්ච ඒ ආහාරයේ මූල ද්‍රව්‍ය තමයි සතර මහා භූත රූප. අන්න ඒ සතර මහා භූත රූපෙන් හැදිච්ච මේ රූපයට මම කියනවා මේ මගේ මල්ලි, මේ මගේ තාත්තා, මේ මගේ පුතා කියලා අපි පනවගන්නවා. අන්න ඒ හැඟීමෙන් අපි රූපය දිහා බලනවා. බලනකොට මොකද වෙන්නේ? ඒ රූපය ලෙඩ වෙනකොට, ඒ රූපය වෙනස් වෙනකොට අපි දුකටපත් වෙනවා. පින්නතුනි දැන් අපි මේ ටිකෙන් ටික මේ සරලව කියන්නේ මේක තාම ගැඹුරට ගියේ නැහැ. තවත් ගැඹුරට එනවායි. එතකොට දැන් අපට මේ පේන රූප ටික මේ සතර මහා භූත රූප වලින් නැත්තම් කබලින්කාර ආහාරයෙන් නිර්මාණය වෙච්ච තමන්ගේ ශරීරය වෙන්න පුළුවන්, බාහිර කෙනෙකුගේ ශරීරය වෙන්න පුළුවන්. ඒක සත්ව සංඥාවෙන් ඒ තුළ ආත්ම දෘෂ්ටියෙන් බැසගත්තොත් මොකද වෙන්නේ? බැසගත්තට කමන්නේ ඕනම නම් බැසගන්න. බැසගත්තට පස්සේ ජරා මරණ ව්‍යාධි එපා කියන්න බෑ. ඒ ටිකත් එක්ක තමයි බාර ගන්න වෙන්නේ. ඒ නිසා පින්නතුනේ මෙන්න මේක අපි නුවණින් දකින හුරු වෙන්නට ඕන. මේකෙන් කියන්නේ මේ දරුවෝ ටික අයින් කළ කැලේට යන කියලා නෙමෙයි මේ කියන්නේ. දරුවෝ ටික තියාගෙනම දුකෙන් නිදහස් වෙන මාර්ගයයි බුදුදහමෙන් කියන්නේ. බුදුදහමේ තියෙන ලක්ෂණ ඒකයි. විසාකාවට දරුවෝ 20 දෙනෙක් හිටියා. මොනුගුරු මිනි බිරියෝ 100 දෙනෙක් හිටියා. මේ දර්ශනයෙන් ඉඳගෙන ලබා ගත්තේ. බන්දුල මල්ලිකාවට නෙවුල්ල පුතාලම 32 දෙනෙක් හිටියා. මහා සේනාධිපතියෙක් හිටියා. ඒ ඉඳමින් මේ දර්ශනයෙන් දුකෙන් නිදහස් වුණා. පින්නතුනි මේ දර්ශනයෙන් කෙනෙකුට නොබලින්න පුළුවන් කමක් නැහැ. ඒ දරුවා, ඒ ඥාතිවරයා, ඒ හිතවතා ලෙඩ වෙනකොට, මහලු වෙනකොට, වෙන් වෙනකොට, මරණයටපත් වෙනකොට ඔබ දුක් ටික විඳින කැමැතිනම්, හඬන්න කැමැතිනම් දැන් ඉන්න දෘෂ්ටියෙම ඉන්න කමක් නැහැ. බුදුදහම එපා කියන්නේ නැහැ. හැබැයි ඔබ කැමතිනම් ඔබ ජීවත් වෙන කාලයේදීම මේ දුක් ටිකෙන් නිදහස් වෙන්න ඔබේ ළඟම ඥාතිවරයා, ඔබ ඉතාම ආදරය කරන කෙනා ඔබේ ඇස් පිටදීම කෙනෙක් ඇවිල්ලා ජීවිතක්ෂයටපත් කරන්න පුළුවන්. ඇතැමිට පණ පිටදීම කෑලි කෑලි වඩ කපන්න පුළුවන්. අන්න එවැනි තත්වයකදී ඔබේ හිත කිසිදු විදියේ කම්පාවක් ඇති නොවෙන්නේෙහි මානසිකත්වයක් ඇති කරලන්නටයි බුදුරජාණන් වහන්සේ අපට මේ ධර්මයේ දේශනා කළේ. ඒ නිසා ඇත්තටම අපි අපට ආදරේ නම්, ඇත්තටම අපි දුකෙන් නිදහස් වෙන කැමති නම්, පින්නතුනේ දුකෙන් නිදහස් වෙලා තවදුරටත් අපට ලෝකේ ඉන්න පුළුවන් ලෝකයක් එක්ක. ඒ දුකෙන් නිදහස් වෙච්ච රහතන් වහන්සේලා තමයි මේ සම්බුදු දහම අවුරුදු 5000 මේ ලෝකයේ තුල ස්ථාපිත වෙන්නේදී ස්ථාවර වැඩ පිළිවෙලක් සකස් කළේ. ඒ දර්ශනය ලැබපු අයයි, ඒ දුකෙන් නිදහස් වීමේ මාර්ගයට ගිහිපු අය තමයි ශ්‍රී ලංකාවේ හිටපු රහතන් වහන්සේලා ජයශ්‍රී මහා බෝධිය රෝපණය කරන්න, රුවන්වැලි සෑය ඉදි කරන්න, මිරිසි වැටේ ඉදි කරන්න, ලෝහමා ප්‍රාසාදයට සැලසුම් හදන්න. මේ සියල්ලටම මැදිහත් වුණේ මේ දර්ශනය පසක් කරපු ආර්යයන් වහන්සේලා. උන්වහන්සේලා අවුරුදු දහස් ගානකට අඛණ්ඩ ස්ථාවර පදනමක් දැම්ම මේ ධර්මයත් එක්ක. ඒ නිසා මේ දර්ශනය දන්නේ කෙනාට වඩා මේ දර්ශනයෙන් දන්න කෙනා අනිත්‍යයට පිහිට වෙනවා, ලෝකෙට මීට වඩා සේවයක් කරනවා. අපි මේක පියවරක් කිව්වේ. අපි මේ රූපයක් දකිනකොට ඒ රූපය අපට හඳුනාගෙන මේ මගේ අම්මා, මේ මගේ දරුවා කියලා යුතුයකම් දෙක කරන්න පුළුවන්, ගැටලුවක් නැහැ. හැබැයි ඒක කරන්නේ කොහමද? එයා දන්නවා මේ මගේ දරුවා කියලා මම පනවගෙන හිටියට මේක ඇත්තටම තියෙන දෙයක් නෙවෙයි. මගේ මේ අභ්‍යන්තර සංඥා චේතනාවට අනුව, මගේ අවිද්‍යාව ප්‍රමාණයට අනුව තමයි මේ මගේ නංගි කියලා, මේ මගේ අම්මා කියලා, මේ මගේ සහෝදරිය කියලා මේ පනවගෙන ඉන්නේ. නමුත් ඇත්තටම තියෙන දෙයක් නෙවෙයි. ඇත්තටම මේකේ තියෙන්නේ සතර මහා භූත රූප නේද? ඒ සතර මහා භූත රූප නේද මේ හැමතැනම තියෙන්නේ. මේ පෘථුවියෙන් ගත්තෝ මේ ධාතු ටිකෙන් සකස් වෙච්ච දේවල් නේද මේ වෙන වෙනම කර්ම අනුව සකස් වෙලා තියෙන්නේ කියලා එයා දකිනකොටම නොහින් දකිනවා. එයාට කෙනෙක් අසනීප වුණාම බෙහෙත් ටිකක් දෙන්න පුළුවන්, ඔළුවේ තෙල් ටිකක් ගාලා අත ගන්නත් පුළුවන්. හැබැයි මේ දර්ශනෙන් යයි. එතකොට මෙන්න මේ දර්ශනය ඇති කරන්න තමයි සතිපට්ඨානෙ දිනු කලේ. ඒ සතර සතිපට්ඨානෙ කායන පස්සනාවේ කොටසින් කරන්නේ මෙන්න මේ රූපස්කන්ධය පිරිසිඳ දැනගන්න අපට උදව් කරන එක. එතකොට කායන පස්සනාව වඩනකොට මෙන්න මේ ආත්ම සංඥාව දුරු වෙන විදියට අපට ටිකෙන් ටික සීයහා නුවණ ලබා දෙනවා. ආස්වාස ප්‍රස්වාසය ගැන හිත යොදවනවා. ඊළඟට තමන් ඇවිදිනකොට ඉරියාපත පබ්බේ අනුව සතර ඉරියව්ව ගැන නිතර සිහින් ඉන්නේ. ඉඳීමෙන් ආත්ම දෘෂ්ටිය දුර වෙන ඉදිරිය ටිකෙන් ටික බලනවා. ඊට පස්සේ සම්පජඤ්ඤ පබ්බේදී තමන් කරන හැම වැඩක්ම සිහින් කරමින් මේ සත්‍ය පුද්ගලෙක් නෙවෙයි, මේ ක්‍රියාකාරීත්වයක් විතරක් නේද කියන එක නොනින් දකිනවා. ඒ තැනත්තාම අර සතර මහා භූත රූප විදියට බලනවා. පඨ ව්‍යාපෝ තේජෝ වායෝ විදියට බෙද බෙද බලනවා. මේ හතරේ සැකස්මක් නේද මේ තියෙන්නේ කියලා. මොකද අපේ ශරීරේ දැඩි ගතියක් තියෙනවා, ඒ වගේම වැගිරෙන ගතියක් තියෙනවා ලේ ආදී වශයෙන්, ඒ වගේම රස්නයක් තියෙනවා, වාතය තියෙනවා, හුස්ම ගන්න වාතය. මේ හතරේ එකතුව තමයි මේ ශරීරය කියලා කියන්නේ. ඒ දෙයම තමයි මේ බාහිර ලෝකෙත් තියෙන්නේ. ඒක වෙනම ෆෝම් එකකින් තියෙනවා මිසක් අපි මේ පැත්තෙන් පනවගෙන ඉන්නේ මිසක් වෙන දෙයක් මේ තුල නැහැ. එතකොට අපිට මේ පේන රූපය අපි හුඟක් දැන් ආදරය කරගෙන මගේ කියලා තැඹෙට ගෙදරම තමන්ගේ කාමරෙම තියාගෙන ඉන්නෝනේ. හැබැයි එක මොහොතකින් විඥානය අයින් වුණොත් මොකද්ද? ආයි ඒ කාමරේ නිදිහන්නත් බයයි. ඊට පස්සේ පණ ගියා කිව්වොත් ආයි බයෙන් තමයි දොරෙන් ඈතින්නම් බලන්නේ. අරඹා ආදරය කරපු කෙනා බලන්නේ ඊට පස්සේ එක සුළු මොහොතින් වෙන දේ. ඊට පස්සේ ඉක්මනටම කෝල් කරලා මල් සලාට ගෙනියන්නේ කියලා කියන මේක ගෙදර කරදරයි කියලා. ඊට පස්සේ අර ඥාති සම්බන්ධතාවකුත් නැහැ. පින්නතුනි බලන්න, ඇත්තටම පින්නතුනි විඥානය අයින් වෙච්ච මොහොත විතරක් නෙවෙයි තත්ත්වෙ උනේ. දැනුත් ඒ තත්ත්වෙම තමයි, ලොකු වෙනසක් නැහැ. නමුත් දැනට අපි ටිකක් බයක් නැහැ. අපට විඥානේ තියෙන නිසා, ඇඟේ රසනේ තියෙන නිසා බයක් නොමි අපි ආශ්‍රය කරන ළඟින් ඉන්නවනේ. හැබැයි විඥාන අයින් වෙච්ච ගමන් අපි මේකටම බය වෙනවා. අපි තාම ආදරය කරන කෙනා වුණත් අපි තව දුරටත් අපේ ළඟ, අපේ ගෙදර, අපේ කාමරේ, අපේ ඇඳේ තියාගෙන ඉන්න අපි කැමති නැහැ. නෑ, ඉතින් ඇත්තෙම දැන් විඥානය අයින් වෙලත් පැය කීපයක් යනකම් තියෙනවා, ප්‍රශ්නේ තියෙනවා. දැන් අපි ළඟදී මේ වගේ ගෙදරකට ගියා, මිය ගිහිල්ලා පැය දෙකකින් විතර වගේ පන්සුකුල කළා. නැගේ රස්නේ තිබිද්දිම කළා. සමහර එහෙම කරනවා. ඉතින් රස්නේ යන්න පැය පහක් හයක් ඉතින් යනවා. ඔබතුමිය දන්නවනේ අපිටත් වැඩ ඇති. මේ හැබැයි රස්නේ තිබුණා කියලා විතරක්ම විඥානේ තිබුණා තියෙනවා කියලා කියන්නේ. දැන් අපි ෆෑන් එක ස්විච් එක ඔෆ් කරා කියලා සෙනෙකෝ නැහැනේ, එක විට එහෙම බ්ලොක් වෙන්නේ නේ, ටික වෙලාවක් යනවන්නේ. ඒ වගේ තමයි විඥානය අයින් වුණා, ටික වෙලාවක් ප්‍රශ්නේ තියෙනවා. පැය පහකයක් එතකන් කොහොමත් අර වාට්ටුවක් තියාගන්නනේ සමහර එන්නේ මොචරට යවන කලින්. ඒ වගේ තමයි. එතකොට පින්නතුනේ අපි මේ සාකච්ඡා කළේ. අපි බොහෝ විට මුලා වෙන්නේ, අපි බොහෝ විට ඇලොම් කරන්නේ, බොහෝ විට ද්වේෂ කරන්නේ, බොහෝ විට අපි නැවත සසරට යන්නේ මෙන්න මේ රූපය නිසා. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතරමා භූත රූපවල යථාතත්වය අවබෝධ කර නොගැනීම නිසායි අපි සසරට බොහෝ විට යන්නේ. මෙන්න මේ අවබෝධය ලැබෙන්න ලැබෙන්න පින්නතුනේ අපට මේ දුක් ටිකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඔබ ඔබ ළඟම ආශ්‍රය කරන කෙනා ගැන, ඔබේ ශරීරය ගැන මේ සතර මහා භූත රූප වලට හිත තිය තිය නිතරම බලන්න. ඔබ දුකෙන් නිදහස් වෙන්න කැමති නම් ඔබේ ළඟම ඥාතියා මිය ගියපු දවසේදී ඔබේ නැතට කිසිදු කඳුලක් නොහෙන විදිහේ මනසක් ඇති කරගන්න ඔබ කැමති නම් පුළුවන් තරම් දුරට මේ සතර මහා භූත රූප වල යථා තත්ත්වය නුවණින් මෙනෙහි කරන්න. මේකයි තේ කායනුපස්සනාවට. මේ ශරීරේ මේ තියෙන මේ බාහිර ලෝකෙම තියෙන මේ සතර මහා භූත රූප වලට ඒක රාශි වෙච්ච දෙයකට නේද මම, මගේ මේ දරුවා කියලා, අම්මා කියලා, තාත්තා කියලා මම මේ පනවගෙන ඉන්නේ කියලා පුළුවන් තරම් නුවණින් දකින්න. ඒක මගේ මිත්‍යාවෙන්, මගේ ආත්ම දෘෂ්ටියෙන් ගත්තු දෙයක් නේද, ඒක නියම යථාර්ථය නෙවෙයි නේද කියලා නුවණින් දකින්න. එහෙම දැකීමෙන් තමන්ට වෙන අවාසිය මොකද්ද? එහෙම නුවණින් යථාර්ථයේ නුවණින් දැක්කොත් තමන්ගේ ජීවිතයට එදිනෙදා මොකක් හරි අවාසියක් වෙනවනම් කියන බලන්න කවුරුහරි අත උස්සලා. දැන් කරන ආදරය කිරීම අඩු කරනවද? දැන් කරන සැලකිලි අඩු කරනවද? දැනටත් වඩා පින්නතුනි සලකනවා යාට අපි. දැනටත් වඩා එයා මේ ජීවිතයෙන් විඥානය අයින් වෙන කලින් එයාගේ හිත දිනු කරන්න යාට උදව් කරනවා. දරුවෙක් නම් දැනටත් වඩා හොඳට උගන්වනවා. ධර්මයන් දෙකම යාට උගන්වනවා. ඒ නිසා මෙහෙම බැලුවා කියලා ඒ දරුවට කිසිම අවශ්‍යයක් වෙන්නේ නැහැ. ඔබට කිසිම අවශ්‍යයක් වෙන්නේ නැහැ. ඔබට වාසියක්මයි වෙන්නේ. ඔබට ඕනෑම මොහොතක ඒ ටික අහිමි වෙනකොට ඔබට අකම්පිත මනසකින් ඒකට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් ඉදිය මනසක් ඔබ කලින්ම හදාගෙන තියෙන්නේ. ඒ නිසා ජාතිපි දුක්ඛ කියලා උදේ අපේ ස්වාමීන් වහන්සේ සරල කොටස විස්තර කළා. ඉපදීම දුකයි කියන එක සාමාන්‍යයෙන් අපි ඉපදීම දුකයි කියන්නේ මව කුසෙන් ඉපදීම දුකයි කියන එක. තේනතන බුදුහාඳුරගේ ධර්මයට වඩා ගැඹුරට යනවා. ජාතිපි දුක්ඛ කියන කීට වඩා ගැඹුරින් බුදුදහම විස්තර කරනවා. ඔබ ඇසෙන් රූපයක් දකිනකොට ඒ දකින රූපය තුළ ඔබ ජීවියක් තියෙයි කියලා ආත්ම දෘෂ්ටියෙන් ගත්තනම්, රූපයක් මවා ගත්තනම්, රූපයක් උපද්දව ගත්තනම් ඔන්න ඕකයි ජාතිය කියලා කියන්නේ. ඔබ යම් කිසි කෙනෙක් දකිනකොට මේ ජීවියෙක් බාහිර ඉන්නවා කියලා අවිද්‍යාවෙන් සත්‍යයක් නිර්මාණය කරගත්තොත් ඒ ගත්ත දේ වෙනස් වෙනකොට ඒ දුක් ටික ඔබ ගත්තා. හැබැයි මේ පැත්තෙන් ආයතන වලින් මේක නුවණින් බලනකොට නියම යථාර්ථවාදී විදිහට ඒක දැක්කොත් එයා ජාතියෙන් මිදෙලා, එයාට එයා රූපයක්, එයා සත්‍යයක් ඒ තුල මවාගත්තේ නැහැ, නිර්මාණය කළේ ගත්තේ නැහැ. සත්‍යයක් නිර්මාණය කර නොගත්තොත් එයාට ජරා මරණ කියලා 아무 දෙයක් නැහැ. අද අපට ජරා මරණ කියන්නේ කොහොමද? සත්‍යෙක් දිහා බලනකොටම මේ ඉන්නේ අහවලයි කියලා බලනවා නෝනින් අවිද්‍යාවෙන් බලනකොට එයා ලෙඩ වෙන එකත් එහෙම වෙනවා අපට. නමුත් අද අපි නෝනින් දකිනවා මේ තියෙන සතර මහා භූත රූපයක එකතුවක්, මේක විඥානේ බැසගෙන ඇති වෙන ක්‍රියාකාරීත්වයක් නේද කියලා නෝනින් දකිනකොට Tamanට මේ පැත්තේ ඉපදෙන සත්‍යෙක් නෑ බාහිර. සත්‍යෙක් ඉපදුනේ නැත්නම් ආයි මැරෙන්න කෙනෙකුත් නෑ. ඒ නිසා රහත් භාවය කියලා කියන්නේ ජාතිපි දුක්ඛ කියන දුකෙන් නිදහස් වෙච්ච කෙනෙක්. ජාතිපි දුක්ඛ කියන්නේ යාගේ ඇස, කන, නාසය ආදී මේ ඉන්ද්‍රිය හයෙන් යා සත්‍යයන් උපද්දව ගන්නෙ නැහැ යා. යා ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ වෙන මොහොතෙම යථාර්ථ විදියට මේක දකිනවා. දැක්කට පස්සේ ඔහු සත්ව සංඥාවෙන් ඔහුගේ සිතේ තුල බැස නොගන්නකොට ඔහුට ඒ සත්‍ය මැරෙනවා ලෙඩ වෙනවා කියලා දුක් ටික ඔහුට එන්නේ නැහැ. සත්‍යෙක් ඉපදුනොත් තමයි ඔහුට ඒ දුක් ටික එන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ ඒ සත්‍ය ලෙඩ වෙනකොට මහලු වෙනකොට උදව්වක් කරන්නේ අනේ සත්‍යෙක් නැහැ කියලා හක බලාගෙන ඉන්න එක නෙවෙයි මේ. ඒක කරනවා. එයා දන්නවා මට සත්‍යයක් නොවුනට එයාට යා සත්‍යයක් වෙලා ඉන්නේ සම්මුති ලෝකයේ සත්‍යේ. එයා තවදුරටත් මේ ධර්මයේ හැසිරෙන්න ඕනේ. එයා සසර යන කෙනෙක්. එයාට අවශ්‍ය කරන උදව්ට ගත කරනවා. බලන්න ඔබ ඇතැමිට ඔබේ කුඩා දූ දරුවන් පොඩි කාලේ සෙල්ලම් කරනකොට ඔබත් ඇතැමිට සෙල්ලම් ගෙදරට ගිහිල්ලා පොම් පිටු හදලා දෙන්නේ නැති ඉන්නේ උදව් කරන්නේ නැති ඉන්නේ. බලාගෙන ඉන්න කෙනෙකුට පේන්නේ ඔබත් දරුවත් එක්ක සෙල්ලම් කරනවා කියලා නේ. දරුවා ඒ ගෙදර කැඩෙනකොට පොම් පිටුව කැඩෙනකොට අඬනෝ නේ. ඔබත් අඬනවද? ඔබ අඬන්නේ. ඔබ ඊට වඩා ඉහළ මානසිකත්වයක ඉන්නේ. අන්න ඒ වගේ මේ ලෝකේ ඇසුරු කරද්දී ලෝකෙන් අපි පලා යන්නේ නැහැ. ලෝකෙන් මිනිස්සු කරන සාමාන්‍ය දේවල් ටික අපි කරනවා. අකුසල් නොවන දේවල් ටික කළාට අපි මනසින් ඊයත් එක්ක එකතු වෙලා නැහැ. අපි ඔහුට භෞතික වශයෙන් කිසියම් උදව්වක් කළාට මානසිකව අපි ඉන්නේ ඊට ඉහළ මට්ටමක ඉන්නේ අර අම්මා කුඩා දරුවත් එක්ක සෙල්ලම් කරනවා වගේ. කොහොම මේ අපි සාකච්ඡා කරපු වලින් ගැටලු තියෙන වහන බලන්න පින්නතුන්. ගැඹුරුයිද මේ කියපුවා? බද ඇත්තෙම මේකයි. දැන් සාමාන්‍යයෙන් අපේ සාම්ප්‍රදායික ක්‍රම විදියට නම් ඉතින් පිරිත් දැමීමේ වරදක් අපි දකින්නේ නැහැ. ඇත්තෙම පිරිත් දාන එක හොඳ දෙයක්. ඉතින් පිරිත් අහන එක කවුරු වැහුවත් අයහපතක් වෙන්නේ නැහැ. නමුත් ඒ අහන කෙනාගේ දෘෂ්ටි ආනුව සමහර අය අකමැතියක් තියෙනවා පිරිත් වලට. දැන් බණ අහනකොට බලන්න. ඇතැමිට උපතින් බෞද්ධයෙක් වුණා සමහර අය බණ කියනකොට බනිනවනේ නේ. ඒ වගේ තමයි ඒ මිනිස්යමනේ මරණයට පත් වෙලා තින්නේ නේ. මැරිච්ච අයගෙත් ඒ වගේ ඥාතින් හිටියොත් ඒ වගේ ඇතැමිට අකමැති වෙයි. හැමයි අකමැති වුණත් එයාට අයහපතක් වෙන්නේ නැහැ ඒකෙන්. ඒ නිසා සමහර මනුස්ස ලෝකේ අපට එකට ඉඳලා ගිහිපු අය ධර්මයට අකමැතිව ගිහිපු අය ගෙදර පිරිත් දානකට අකමැති වෙයි කරදර වෙයි කියලා සමහර අය හිතනවා. එහෙම කලාතුරකින් වෙන්න පුළුවන්. නම් තමන්ට ලොකු හානියක් වෙන්නේ නැහැ. තමන් සත්භාවයෙන් කරන්නේ යහපතක්මයි වෙන්නේ. ඒ පිරිත් අහන අයටත් යහපතක්මයි වෙන්නේ. ඒ නිසා ඒ කිසිම කෙනෙක් අහලා මිනිස්සෙක් ඇහුවත් අමනුස්සෙක් ඇහුවත් ඒ අහන කිසිම කෙනෙක් ඒ වෙලාවට හිත ඇතැමිට අසතුටු කරගන්න පුළුවන්. නමුත් සසරට සාපේක්ෂවට අයහපතක් වෙන්නේ නැහැ. යාකමැත්තෙන් ඇහුවත් එයාට සුගතියක්මයි වෙන්නේ. ඒ නිසා පිරිත් කියලා. ඉතින් පිරිත් කියනකොට තමන් දැනගන්න ඕනේ පිරිත් කියලා තමන් මොනවද දාන්නේ කියලා. පිරිත් නාමයෙන් වෙන වෙන පස්සේ කාලේ හදාගත්තු දේවලුත් තියෙනවා හැබැයි. ඉතින් ඒව පිරිත් වෙන්නේ නැත් නෑ හැබැයි. පිරිත් කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ ත්‍රිපිටකයේම තියෙන සූත්‍ර වලින්. දැන් අපි කිමු රතන සූත්‍රය, මංගල සූත්‍රය, ධම්මචක්ක සූත්‍රය, කරණිමෙත් සූත්‍රය, මේ වගේ සූත්‍ර තියෙනනේ. ආටානාටිය සූත්‍රය, බොජ්ජංග පිරිත්, ඒ වගේ දේවල් කිසි ගැටලුවක් නැහැ. ඒ වගේ තියෙන සත්‍ය ධර්මයේ තියෙන්නේ, ඒ වගේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේ ගුණ තියෙන්නේ. ඒවා කොතන කොයි මොහොතේ දැම්මත් වරදක් නැහැ. හැබැයි ඉතින් අපේ ළඟාවට ගෙවල් තියෙනවා නම් ඒ ගෙවලට බාධා වන්න වෙන විදිහට අපට විතරක් ප්‍රයෝජන වෙන විදිහට දැම්මම හරි. කොපිනුතුනි දැන් අපි යම්කිසි මට්ටමක් දක්වා කරුණ ටිකක් විස්තර කළා. දැන් මේ අපි කතා කරන්නේ පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන ලක්ෂණ. මේ ලක්ෂණ හැම දෙයකින්ම කියන දේ තමයි එන්න එන්නම අපේ නුවණ ලබා දීලා විශේෂයෙන් අපි ඇසුරු කරන පුද්ගලයන් තුළ සත්පුද්ගල සංඥාවෙන් අපේ හිත බැස ගන්න ගතිය අඩු කරලා ඒකෙන් අපේ අභ්‍යන්තරයට එන දුක් ටික නිදහස් වෙන තමයි මේ මාර්ගය කියන්නේ. බොහෝ විට අපේ හිතට පීඩා දෙන්නේ එකක් තමයි දැඩි ලෝභයෙන්, කාමච්ඡන්දයෙන්. අනිත් දේ තමයි ව්‍යාපාදයෙන්, අමනාපයෙන්. මේ දැඩි ආශාව සහ ගැටීම නැත්තම් ද්වේෂය කියන මේ දෙකටම මුල් වන්නේ මොකද්ද? අවිද්‍යාව, නොදැනීම. බාහිර පුද්ගලයෙක් ඉන්නවා කියලා අපි පනවා ගත්තට පස්සේ ඒ දෙයට ආසා නොකර ඉන්නේ නැහැ. අද මේ මොහොතේ ආසා නොකරන්න පුළුවන්. හැබැයි මරණාසන්න මොහොතේදී ආසා කරනවා අපි. අපි යම් කිසි කෙනෙකුට මං කාත්‍යවා තමනාව අමනාපයක් නැහැ කියලා කියනවා. හැබැයි ඔබ අවිද්‍යාව තේරුම් ගන්නකම්, අවිද්‍යාවෙන් නිදහස් වෙනකම් ඔබ සම්පූර්ණයෙන්ම ද්වේෂයෙන් නිදහස් වුණා කියලා කියන්න බෑ. ඇයි ඒකට හේතුව? එතැන්මිට ජීවිත කාලයක් තුළම ඔබත් එක්ක සුහදව හිටිය කෙනෙක් වෙන්න පුළුවන්. මරණාසන්න මොහොතේ ඔබට එතැන්මිට ඔබේ බෙහෙත් ටික ගෙන්න ගන්න එයා එතැන්මිට පරක් වුණා තින්. ඔබට අවශ්‍ය කරන බෙහෙත් ටික තවත් කාමරයක තියෙනවා කියමු, නැත්නම් බෙහෙත් ශාලාවකින් ගේන්න කියමු. ඒ ටික ඔබට ගේන්න පරක් වුණා තින්. ඔබ දැන් යත් කමනාපරම ඉන්න පුළුවන්. එතැන්මිට ඔබ ඊටාම ආදරය කරන කෙනෙක් වුණත් ඒ මොහොතේ විරසක වෙන්න පුළුවන්. ඒ නිසා එවැනි මනසක් තමයි අපිට මේ තියෙන්නේ. ඒ නිසා අදහමනාප නැහැ, මං කිසි දෙයකට ආසා නැහැ, කවුරුවත් එක්ක අමනාප නැහැ කියලා කිව්වට අපිට එහෙම අපේ හිත ගැන සම්පූර්ණ විශ්වාසයක් තියාගන්න බෑ. මේ හිත කියන එක හරියක් මට වෙනස් වෙනවා. ඒ වගේම අද ඔබ කියන්න පුළුවන් මං කිසිම දෙයකට ආසා නැහැ කියලා. ඒ වගේ තමයි අපි ඉන්නේ නේ. නමුත් වෙනතුනේ මරණාසන්න මොහොතේ අපි සාමාන්‍ය දෙයකට නෙවෙයි, ඇතැමිට ගිනි දැල්ලකට අපි ආසා කරන්න පුළුවන්. අපේ කර්ම ශක්තිය දුර්වල වුණොත් ඇතැමිට ඒ පේන ගිනි දැල්ලට ආසා කළේ ගිනි දැල්ලත් එක්කම අදාළතනට යන්න පුළුවන්. මරණසන්න මොහොතේ ඇතැමිට මල් මාලාවක් පෙනිලා, ඇතැමිට දිව්‍යමය රතයක් පෙනිලා ඒත් එක්කම ඊට අදාළ ලෝකයේ ගිහිලා සැපට විඳිනත් පුළුවන්. මේ දෙපැත්තටම යන්න පුළුවන් අවකාශය අප තුල තියෙනවා. අන්න ඒ අවධානම තියෙන නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම තුල සාමාන්‍ය පංච නීවරණ විතරක් නෙවෙයි, කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ සාමාන්‍ය පංච නීවරණ විතරක් නෙවෙයි, ඊට ගැඹුරින් යන අවිද්‍යා කියලා නීවරණයක් තියෙනවා. අන්නේ අවිද්‍යා කියන නීවරණයක් තේරුම් ගත්තොත් තමයි සැබෑ ලෙසම අපි ජීවිතය ජයගත්තා වෙන්නේ. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? අපි බොහෝ විට නොදැනීම කියලා කියනවා, අපි බොහෝ විට මුලාව කියලා කියනවා. නමුත් අපි අපට තේරෙන වචන වලින් අපට එදිනෙදා ජීවිත වලට සම්බන්ධ කරලා ඇත්තටම අවිද්‍යාව කියන්නේ මොකක්ද කියන එක අපි තේරුම් ගන්න ඕනේ. මේක පින්නතුනේ විවිධ පැති වලින් මේක විස්තර කරන්න පුළුවන් බුදුදහමේ හැටියට. මේක ඇත්තමිට න්‍යාය 1000කින් උනත් විස්තර කරන්න පුළුවන් එකක්. පින්නතුනේ අවිද්‍යාව කියන්නේ අපි ඇසින් රූපයක් දකිනකොට අපි හිතන්නේ මේ කලින් තිබෙච්ච රූපයයි මම දැක්කේ කියලා. දැන් මේ වීදුර දකිනකොට මම හිතේන අනේ කලින් මේ උපාසකම්ම කෙනෙක් මේ ගෙනත් තියපු වීදුර තමයි මම මේ දකින්නේ කියලා. මේ වීදුර දැකලා මෙහා පැත්තට ගියත් මම හිතනවා වීදුර මෙහෙ තියේ කියලා. පින්නතුනි මේකත් අවිද්‍යාවේ එක්තරා අවස්ථාවක්. මොකක්ද අවස්ථාව? අපි ඇසෙන් රූප දකිනකොට, කනෙන් ශබ්ද අහනකොට, නාසයෙන් ගඳ සුවඳ විඳිනකොට, දිවෙන් රස විඳිනකොට, නාසයෙන් ගන්ධයන් දකිනකොට, ශරීරයෙන් පහස ලබනකොට, මනස කාරමුණු වෙනකොට අපි හිතනවා මේ ආවේ කලින් තිමිච් එකක් කියලා. අපි ඇතැම් විට ඔබ ශ්‍රී ලංකාවේ ඔබ ඉපදිච්ච ගෙදර දැන් මතක් කරගන්න බලන්න. හවල් දිස්ත්‍රික්කයේ හවල් තැන ගෙදර ඉස්සරහා සියඹලා ගහක් තිබුණා, රබුටන් ගහක් තිබුණා, අඹ ගහක් තිබුණා. අල්ලපු ගෙදර මෙහෙම හරකෙකුත් හිටියා, අපේ ගෙදර ටොමීත් හිටියා කළු පාටනේ. ඒ ටික මතක් වෙනවනේ නේ? ගෙදර ඉස්සරහා මේ පාර තිබුණා හවල් මාවත කියලා දැන් මේ ටික මතක් වෙනවා. දැන් ඔබට මතක් වෙනකොට මොකද වෙන්නේ? අර ගෙදර සීන් එක එහෙම මතක් වෙනවා. ඒතර දැන් මොකද ඇත්තටම මතක් වෙන්නේ? ඒ ඇත්තම ගෙදරද? ඒ ඇත්තම ගෙදරද දැන් ඔබට මතක් වෙන්නේ? ඇත්තම ගෙදර මතක් වෙනවා නම් දැන් තියෙන ගෙදරම පේන්න ඕන ඔබට. දැන් ඒ ගෙදර ඉස්සරහා මොකද තියෙන වාහනේ? ඒ ගෙදර ලයිට් දාලාද නැද්ද? අර කලින් තිබෙන ගස් ටික හැම තියෙනවද නැද්ද? දැන් ගෙදර ස්ටෝක් වෙන්නේ බලලද, පෝසද, බල්ලද කියලා ඔක්කොම දකින්න ඕන. නමුත් වෙනතුනේ දැන් පේන්නේ මොකද්ද? දැන් තේන්නේ අර ඇත්තටම තිබෙක නෙවෙයි. ඔව්, ගෙදර ඕන්නේ ඇතමිට ඔබේ මිය ගියපු ඥාතිවරයෙක් ඔබ දැන් කල්පනා කරලා බලන්න. ඔබේ සීයා හරි, ආච්චි හරි, ලොකු තාත්තා හරි මිය ගියපු කෙනෙක් බලන්න. එතකොට ඒ කෙනා මතක් වෙනකොටම ඔබට මිය ගියා කියලාද මතක් වෙන්නේ? නෑ නේනේ. එයා ජීවත් ඉන්න කාලේ කරපු කියපු දෙයක් නේද ඔබට මතක් වෙන්නේ? එතකොට ඒ මතක් වෙනකොට ඒ තැනත්තා එහෙම මේ විදිහටම ඉන්නවද? ඒ විදිහට නෑ නෑත්තේම. දැන් එහෙනම් මතක් වෙන්නේ මොකද්ද? දැන් මතක් වෙන්නේ අර අතීතයේ අන්තිමට දැකපු දේ අනුව හිතපු දේ. දැන් හිතින් මවාගෙන දැන් හිතයි තමන් කියවන්නේ. තමන්ගේම මයින්ඩ් එක දැන් මේ රීඩ් කරන වෙලාව. ඔබට කවුරු හරි බැනපු කෙනෙක් මතක් කරන්න බලන්න. යම් කිසි තැනක තවත් කට්ටිය ඉඳිද්දි ඔබට බැනපු විදිය මතක් වෙනකොටම ටිකක් කේන්තිත් යනවනේ. ඒ යන්නේ මොකද? තමන්ට හිතෙන්නේ තාර බැනපු කෙනා තාම හැමෝම බනමින් ඉන්නවයි කියලා. පින්නොතනේ මෙන්න මේක තමයි මුලාව කියලා කියන්නේ. මෙන්න මේක තමයි මෝහය කියලා කියන්නේ. ඒ අතීතයේ ලැබපු ඇස කන නාසය දිව ශරීරය කියන මේ ආයතන වලින් අරගෙන නිරුද්ධ වෙච්ච දේ දැන් අපි සිහි කරනකොට දැන් අපට මොකද හිතෙන්නේ? අපට හිතෙන්නේ ඒ දේ තාමත් එහෙම තියෙනවා, මං ඒක හිතල ඉවරුණත් ඒක එහෙම එහෙම තියෙ කියලා හිතෙන. පින්නොතුනි මෙන්න මේක අවිද්‍යාවේ එක ලක්ෂණයක්. එතකොට අපට දුක හටගන්නේ කොහොමද? දුක හටගන්නේ අන්න ඒ අතීතේ නිරුද්ධ වෙච්ච අත්දැකීම තාම තියෙනවාය කියලා තියෙන මුලාව නොදෙනීම. ඒ විතරක් නෙවෙයි, එහෙම වෙනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් අතීතෙක එහෙම නැති වෙලා ගියා වෙන පුළුවන්, ඒක හරි. හැබැයි දැන් මේ දකින්නටක තියෙයි කියලා හිතෙන. දැන් මේ හාමුදුරු කෙනෙක් දිහා බලාගෙන ඉන්නේ, දැන් මේ බණහාමෙන් ඉන්නේ, එහෙනම් දැන් මේ ටික එහෙම්ම තියෙනවා නේද කියලා ඔබට හිතෙනවා. පින්නොතුනේ නැහැ කියලා කියන්නේ නැහැ, වර්තමානේ තේරුම් ගන්න එපේ. වර්තමානයේ නැහැ කියන්නේ නැහැ. නැහැ කිව්වොත් ඒක අන්තයක්. මේක තියෙනවා, තියෙන්නේ කොහොමද? එක දෙයක් තමයි, මේ හේතු ටික තියෙනකොට තමයි මේක සජීවී වෙන්නේ. මේව කිසිම දෙයක් දිගටම සකස් වෙලා තියෙන්නේ නැහැ. අපේ අත්දැකීම් වල පින්නතුනේ රෙඩිමේඩ් ඒවා නැහැ. රෙඩිමේඩ් ඒවා නැහැ. ඇයි ඒ කියන්නේ? කලින් හදාපුව නැහැ. කලින් හදාපු රූපවත්, කලින් හදාපු ශබ්දවත්, කලින් හදාපු ගඳ සුවඳක්වත්, රසයක්වත්, ස්පර්ශයක්වත්, සිතුවිල්ලක්වත් නැහැ. අපි ඒ මොහොතට වෙන වෙනම කක්ස් වල තියෙනවා, සීනේ තියෙනවා, තේගොල තියෙනවා, වතුර ටික තියෙන්නේ, ඒවලට අපි දාගෙන ඒවලට බොන්නේ. ඇයි ඒ කියන්නේ? මේ මොහොතේ රූපේ දකිනකොට කලින් තිබ්බ නෙවෙයි, මේ ක්ෂණේ අපි මේ හේතු ටිකෙන් දෙයක් හදාගත්තා, ඒ අත්දැකීම ලබා ගත්තා. ගත්ත විතරක් නෙවෙයි ඒක, එහෙමම මේ කයි රීසයිකල් කරන්නත් බෑ. එහෙම මයින් කරන්න මොනවද? එක විතරයි පරිහරණය කරන්න. ඩිස්පොසිබල්. නමුත් වෙනතුනේ අපි අවිද්‍යාවයකට කැමති නැහැ. අවිද්‍යාව පරම හතුරා කියන්නේ ඒකයි. අවිද්‍යාව කැමති නැහැ අපි සැප විඳිනවට. එයා කියන්නේ මේක කලින් තිබ්බා, බය වෙන්න එපා. මේක නොබැලුවත් ඕක තියෙනවා, ඔබ බය වෙන්න එපා කියලා අපට දීලා තියෙනවා. ඒ කියන්නේ මාරාන්තික දුක් ටික දෙන්න මේ අවිද්‍යාව සුවසුදන්නේ. එනිසා අපි මේ දුකෙන් නිදහස් වෙන්න නම් මේක නොවනින් දකින්න ඕන. අපි මෝහය කියනවා, අවිද්‍යාව කියනවා, මිච්ඡා දිට්ඨි කියනවා. ওই වචන හුඟක් තියෙනවා බුදුදහමේ සමාන වචන. සමහර තැන්වල පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. නමුත් සාමාන්‍ය තේරුම් ගන්න දැනට සමානයි කියලා. එතකොට පින්නතනි, අවිද්‍යාවෙන් යම් තරමකට අපට නිදහස් වෙන්න පුළුවන් නම් ඒ තරමට අපි දුක් ටික නිදහස් වෙනවා. තනිකරම පින්නතුනි දුකෙන් නිදහස් වෙන්නේ විමුක්තිය ලබන්නේ මේ ප්‍රඥාව ලැබිට ප්‍රමාණයට. ලෝකේ හැම දෙයක්, හැම කෙනෙක්ම බාහිර ලෝකයේ තුල කැමරා දාගෙන ලෝකේ දිහාම බලාගෙන ඉන්නවා. ඇත්තටම පින්නතුනි මේ බාහිර බලාගෙන ඉන්නේ මේ මොහොතේ අපි අත්දැකීම ලබනවා කියලා හිතුවට ඒ සියල්ලක්ම ලබන්නේ දැන් තියෙන අත්දැකීම් නෙවෙයි. ඇත්තෙන්ම ඒව නිරුද්ධ වෙලා ගියපු දෙයින් සංඥා වේදනා විදිහට අරගෙන මනසින් ගන්න දේ තමයි ඊළඟ මොහොතෙන් අපි මේ ගන්නෙ. ඔව්, ඇත්තමම අනිත්‍යතාවය තමයි මේ අපි විස්තර වෙන්නේ, විස්තර කරන්නේ. අනිත්‍යතාවය තමයි මේ කියන්නේ. අනිත්‍ය ඒ කියන්නේ අවිද්‍යාවට විරුද්ධ වෙච්ච දර්ශනය තමයි අනිත්‍යතාවය කියලා කියන්නේ. පටිච්චසමුප්පාදයේ මුල් වෙලා විස්තර කරන ඉම්පර්මනන්ස් එක. මේක තමයි ඉම්පර්මනන්ස් කියන්නේ. I is impermanent කියන්නේ. Form is impermanent කියන්නේ. ඇස අනිත්‍යයි රූප අනිත්‍යයි කියන්නේ ඇස කලින් තිබ්බේ නැහැ. අපි කියෝනේ රෙඩිමේඩ් එකම නැහැ කියලා. රූපය කලින් තිබ්බේ නැහැ. රූපයයි ඇසයි දෙකම විඥානයත් එහෙමයි. අහුත්වා සම්බුතම් පුත්වා නබවිසති. පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඇස අනිත්‍යයි කියන්නේ ඒකයි. රූප අනිත්‍යයි කියන්නේ ඒකයි. චක්කු විඥාන අනිත්‍යං කියන්නේ ඒකයි. කන අනිත්‍යයි කියන්නේ ශබ්ද අනිත්‍යයි කියන්නේ සෝත විඥාන අනිත්‍යං කියන්නේත් මේකයි. නාසය අනිත්‍යයි ගන්ධ සුවඳ අනිත්‍යයි ගහන විඥාන අනිත්‍යයි කියන්නේත් මේක. දිව අනිත්‍යයි රස අනිත්‍යයි ජීව විඥාන අනිත්‍යයි කියන්නේත් මේකයි. කය අනිත්‍යයි ස්පර්ශ අනිත්‍යයි කය විඥාන අනිත්‍යයි කියන්නේත් ඒකයි. හිත අනිත්‍යයි ධර්මාලම්බන අනිත්‍යයි මනෝ විඥාන අනිත්‍යයි කියන්නේත් මේකයි. විඥානය අනිත්‍යයි. ඔව් ඇත්තෙම කම්මස්සගත සම්මාදිතේ දිහම තමයි අපි කියන්නේ. ඒක හරියි. කම්මස්සගත සම්මාදිතේ විදිහට හරියයි කියන විදිහ. හැබැයි මේ කම්මස්සගත සම්මාදිතිය ලෝකෝත්තර සම්මාදිතිය යනකොට අපි එහෙම කියන්නේ නැහැ. විඥානයත් ඒ හැම මොහොතෙම ඇතිවීමෙන් නිරුද්ධ වෙන ශක්තිය. ඒක ස්ථිරවම යනවනම් මේ දේම අනිත් පැත්තට යනවා කියලා හිතනවා නම් ඒකට තමයි ආත්ම දෘෂ්ටි කියලා කියන්නේ. ඔව් ඇත්තෙම දැන් යාම් ඊම් කියන එකක් බුදුදහමේ කියන්නේ නැහැ. ඇත්තම යනවා කිව්වොත් කාලය අවකාශය දෙකට යට ස්පේස් එකක් තියෙනවා ඒ වගේම කාලයක් ගත වෙනවා කියන එකට යනවා. දැන් එයා මෙතන හිත නිරුද්ධ වෙනකොටම වෙන්නේ ඒ ශක්තියට අනුව ඊළඟ තැනක ප්‍රතිසන්දියක් ලබනවා. හැබැයි ලැබුවට මේකම මෙතෙන්ට ගියා කියලා කියන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට අපි දෙහිගෙඩියක් ගමු. දෙහිගෙඩියක් අරගෙන අපි උඩ දානවා. උඩ දානකොට දාන්නේ එක ශක්තියකින්. එක දෙහිගෙඩිය. හැබැයි දෙහිගෙඩිය ගන්නකොට කොහමද? ඒ අතේ මල්ලනවා ගන්නකොට අල්ලන්නේ වෙන විදියකින් ගන්න අපි. අර උඩට තල්ලු කරපු විදියට නෙමෙයි ගෙඩිය ගන්නෙ. අන්න ඒ වගේ තමයි. අපට විඥාන එකක් කියලා හිතනවා. මෙතනින් නිරුද්ධ වෙන විඥානය මේ අතෙන් යන්නේ කියලා තමයි අපට හිතෙන්නේ. නමුත් මෙතනින් නික්මෙන විඥානය හේතුඵල ධම අනුව ඊළඟ මට්ටමට වෙනස් වෙලයි ඊළඟ තැන ප්‍රසන්නිය ගන්න. ඒකෙන් කියන්නේ වෙන කෙනෙක් කියලා මේ. දැන් අපි ගම්මු මරණයෙන් පස්සේ ඕන්නේ නැහැ. ජීවත් ඉන්න කාලේ බලන්න. අපි හිතනවාද ජීවිත කාලේ එක දිගටම එකම විඥානයක් නොවෙනස්ව තියෙනවා කියලාද අපි සාමාන්‍යයෙන් කියන්නේ? නෑ නේ නේ. මේ විඥානේ දිගටම එක විදිහට තිබෙන දැන් බුදුහාණන්ගේ කාලේ ওই ප්‍රශ්න ඔහොම ඇහුවා. එක්කෙනෙක් කියනවා මාළෝක්‍ය පුත්ති කියලා හාඳුරු කියනවා මරණයෙන් පස්සේ මේ විඥානේ එහෙමම අනිත් තැනට යනවායි කියලා. බුදුහාඳුරෝ අහනවා මොකද්ද? මරණයෙන් පස්සේ වෙනත් තැනකට යන එකම විඥානයක් තියා මේ ජීවත් වෙන කාලෙදිම එකම ශරීරයේ පරිහරණය කරන මේ ජීවිත කාලය තුලදිවත් එක මොහොතක ඉඳලා අනිත් මොහොතට යන විඥානය ගැන මම කියලා තියෙදි. එකම ජීවත් වෙන කාලෙදිවත් එක මොහොතේ තියෙන විඥානය ඊළඟට යන්නේ නැහැ කියන බුදුදහම කොහොමද කියන්නේ මරණයෙන් පස්සේ ඒ විඥානයම අනිත් තැනට යනවා කියලා. එතකොට මේ ජීවත් වෙන කාලෙදිම වෙන්නේ හැම මොහොතෙම හේතුඵල ධමයෙන් එක හිතක් ඇති වෙන්නේ ඊළඟ සිතට යම්කිසි බලපෑමක් කළා ශක්තියක් කළා වෙනම හිතක් කියලා නෙමෙයි අපි මේ කියන්නේ. මේ ශක්තිය ඊළඟ එකට බලයක් කළා තමයි නවතින්නේ මෙතන. අපි බෝලකින් බිමට ගහනකොට රබර් බෝලකින් ඒ ගහන ශක්තියම ඊළඟ තැනට උස්සන්න ශක්තියකුත් දීලායි අපි ගහන්නේ. එතකොට මේ පැත්තට ගිය බෝලය නෙවෙයි ඒ විදිහට අනිත් පැත්තට යන්නේ. මේ පැත්තට එක ශක්තියකින් ගියා නම් ඊළඟ මොහොතේ අනිත් ශක්තියකින් තමයි ඊළඟ පැත්තට යන්නේ. එතකොට ඒකෙන් හිතන්නේ බෝලේ සමාන වගේ හිත සමානයි කියලා. එතකොට ඒ හැම මොහොතකම විඥානයේ තනියම ක්‍රියාත්මක වෙන දෙයක් නෙවෙයි. විඥානය රූප, වේදනා, සංඥා, සංකාර කියන මේ හතරත් එක එකටයි යන්නේ. විඥානය විතරක් වෙන් කරන්න බෑ. හැම මොහොතකම මේ පහත් එක්ක එකට ඇති වෙමින් නිරුද්ධ වෙන ශක්තියක් මේ තියෙනවා. ඒ ශක්තිය වෙන්නේ මේ ශරීරය පරිහරණය කළා මෙතන නිරුද්ධ වෙනවත් එක්කම, මේ ශරීරයේ කාලය ඉවර වෙනවත් එක්කම, මේ නිරුද්ධ වෙන ශරීරයේ අර ශක්තියත් එක්කම ඒ කර්ම ශක්තියට අනුව ඊළඟට ෆෝම් එකක් රූපයක් ඔහුට ලැබෙනවා. ඒ ලැබෙන අවස්ථාවේදී ඔහුගේ හිත ගියා කියලා අපි කියන්නේ නැහැ. අපි හිතෙන්ද කියන්නේ ප්‍රතිසන්දි ගත්තා කියලා කියන්නේ. මේ හිත ගියයි කියලා කිව්වොතින් මේකම ඒ විදියටම ඕන ගියා වෙන්නේ. එහෙම කියලා බුදුදහමෙන් පරමාර්ථ සත්‍යද කියන්නේ නැහැ. හැබැයි පරදවා ගන්න එපා. සම්මුති සත්‍ය තුල අපි එහෙම කියනවා. සම්මුති සත්‍ය තුල අපි එහෙම කියනවා. එහෙම කිව්වට වරදක් නැහැ සම්මුති සත්‍යයේදී. සම්මුති සත්‍ය තුල තමයි මුළු ලෝකෙම තියෙන්නේ. කර්මයක් තියෙන සම්මුති සත්‍යයට අනුව. ඒ නිසා කම්මස්සකත සම්මාදිතයේදී පින්පව් කරනකොට අපි කියනවා හොඳ පින්කම් කරන්න. ඔයා නැවත සුගතියකට ඉපදෙන්න ඕන. ඒ නිසා දුගතිගාමි වෙන හොඳ නැහැ. හිත හොඳට තියාගෙන දානමාන ආදී පින්දහම් කරන්න කියලා අපි කියනවා. එහෙම කියන එකේ වරදක් නැහැ. එහෙම කියලා සසරේදී අපේ ගුරුවරු, අපේ ආගමික පූජකවරු අපට කියපු නිසා තමයි අපි මෙහෙම සුගතියකට ඇවිල්ලා ඉන්නේ. හැබැයි ඒ දර්ශනයෙන් විතරක් ඉඳලා අපට දුකෙන් නිදහස් වෙන්න බෑ. ඒ කම්මසකත සම්මාදිතේ ඉඳලා මේ කුසල ටික කරන ගමන් ඊට වඩා ඉහළ දර්ශනයකට අපිපත් වෙන්නට ඕන. ඒ දර්ශනේද කියන්නේ මේ සිත මතෙන්ට යනවා කියලා කියන්නේ නැහැ. එහෙම කිව්වොත් වැරදි ඒක. එහෙම කිව්වොත් බුදුදහමේ තියෙන අනිත්‍යතාවයට සම්පූර්ණ පහර යහුවා වෙනවා. අනිත්‍ය දහමට විරුද්ධයි බුදුදහමේ තියෙන්නේ. දැන් සමහර ආගම් තියෙනවා ලෝකේ ඒගොල්ලන් දිගින් දිගටම යන නොවෙනස් වෙන ආත්මයක් තියෙ කියලා කියනවා. ඒක ගිහිල්ලා අන්තිමට දෙවියන් වහන්සේත් එක්ක එකතු වෙනවා කියලා කියන්නේ. දැන් බුදුදහමෙන් දිවි ලෝකේ යෑමක් ගැන කියනවා. ඒක බුදුදහමට විරුද්ධ නැහැ. හැබැයි ස්ථිර නොවෙනස් වෙන ආත්ම වූ විඥානයක් ගැන බුදුදහමෙන් කියන්නේ නැහැ. ඒ විඥානය ඊළඟ භවයට සම්බන්ධයක් තියෙනවා. විඥානය විතරක් නෙවෙයි අපේ ශරීරය ඇතමිට යම් යම් තියෙන උපන් ලබ හිටන් අපි ජීවිතය අන්තිම මොහොතේ ඇතමිට මොන හරි අනතුරකින් මිය ගියා නම් ඒ කැලලත් එක්කම ඉපදෙන්න පුළුවන් ඊළඟ ආත්මයේ මනුස්ස ලෝකයට ආවොත් ඒක උනත් බුදුදහමේ ප්‍රතික්ෂේප කරන්නේ ඒක වෙන්න පුළුවන් ඒකට හේතු සාධක තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ලැබුණේ කොහොමද? ඒ කර්ම ශක්තිය ඊට අදාළ කර්ම ශක්තිය රැස් කරමින් එයාපු ගමනේ ප්‍රතිඵලයි. මනසර නෙවෙයි මේ රූපිනත් බලපාන වේග. එහෙම දහමක්වත් බුදුදහමෙන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. හැබැයි එහෙම ප්‍රතික්ෂේප නොකරන අතරේදී දිගින් දිගටම යන සමාන වූ විඥානයක් බුදුදහමෙන් පිළිගන්නේ නැහැ. එහෙම පිළිගත්තොත් ඇත්තටම පුද්ගලයාට විමුක්තියක් ලැබෙන්නේ නැහැ. පුද්ගලයාට මේ සසර ගමනේ නිදහස් වෙන්නත් බැහැ. පුද්ගලයාට සසර ගමනේ නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ මේ අනාත්ම වූ ස්වභාවය නිසාමයි. ඕනම වෙලාවක මේ කර්ම චක්‍රය සම්මා දිට්ඨිය නැමැති ධර්ම චක්‍රයෙන් ජයගෙන මේ සංසාර චක්‍රයෙන් ගැලවෙන්නට පුළුවන්කම තියෙන්නේ මේ අනාත්ම වූ මේ අනිත්‍ය වූ ස්වභාවය නිසාමයි. ඒ නිසා ඇත්තෙම මේ වෙන සංකල්ප අපි එකතකින් ධර්මය අහන්නට ඕන. අනිත් අතෙන් අහුවට විතරක්ම සම්පූර්ණම අපේ අවබෝධය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඇත්තෙම අපි ටිකෙන් ටික අපේ හිත පිරිසිදු වෙන්නත් ඕන, හිතක් දිනු වෙන්න ඕන. හිතේ නීවරණ අඩු වෙනකොට තමයි අපිට මේ අහපු දේ වුණත් හොඳට පැහැදිලිව පේන ගන්නේ. ඒ නිසා දැන් නොතේරුණා කියලා කලබල වෙන්න එපා. හැබැයි නොතේරුණා කියලා මිත්‍යා දෘෂ්ටි වලට පත් වෙන්නත් එපා. එහෙම වුණොත් තමයි අනාගතය අවබෝධ කරගන්න තියෙන අවස්ථාවත් ගිලිලා යනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ පැහැදිලිවම සම්බස්ව සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මජ්ක්‍ධිම නිකාය දෙවැනි සූත්‍රය. ඒ සූත්‍රය දැක් වෙනවා. යම් කිසි කෙනෙක් කියනවා නම් මේ කර්ම විඳින කුසල කුසල කර්ම විඳින සත්‍යාමය ඊළඟ ආත්ම භාවයට යන්නේ කියලා කවුරුහරි කියනවා නම් දැන් වරදවා ගන්න එපා. මේ කියන්නේ මේ කියන්නේ සම්මුති සත්‍යෙ නෙවෙයි, මේ කියන්නේ සම්මුති සත්‍යයක් මොල කියන අවසාන සත්‍යෙ මේ කියන්නේ. ඉහළම සත්‍යෙට හිත තියලායි මේ කියන්නේ. එතෙන්ද කියනවා මේ කර්ම කරන සත්‍යය ඊළඟ තැනට යනවා කියලා යම් කිසි කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් ඒක වැරදි දෘෂ්ටියක්, දෘෂ්ටි කාන්තාරය, දෘෂ්ටි විසූකය, දෘෂ්ටි කතරක අතරමං වීමක් කියලා. එහෙම කියලා තමන් කරන කුසල කර්ම නොකර ඉන්න එපායි. කුසල කර්ම වල විපාක තියෙනවා. ඒව නිවන් දකින්නකම තමන්ට ලැබෙනවා. තැමෙන පිරුවන් පානකම තමන්ට යම් යම් විදිහෙන් බලපෑම් වෙනවා. හැබැයි එහෙම කියද්දී නොවෙනස් වන හිතක් එක දිගට යනවා කියන එක බුදුදහමෙන් කියන්නේ නැහැ. හැම මොහොතෙම වෙනස් වෙමින් ඒ මොහොතේ හේතුඵල ධර්මයෙන් ඇති වෙන හිතක් මේ තියෙන. දැන් උදාහරණයක් ගන්න, ඔබ ගත්ත වාහනයක් බලන්න. දැමිට මේ අවුරුදු 10කට 15කට කලින් ගත්ත වාහනයක් බලන්න. ඒ වාහනය දැමිට ක්‍රෝධ හතර අලුතෙන් දාන්න නැතිනේ. ඇතැමිට තින්තත් වෙනස් කරන්න ඇති. ඇතැමිට කැලලක් හැප්පිලා කැලලක් දැම්ම වෙන්නත් පුළුවන්. එන්ජිමත් අලුත් එන්ජිමත් තිබ්බා වෙන්නත් පුළුවන්. නමුත් ඔබ කියන්නේ අර කලින් ගත්ත වාහනේ මේ කියලානේ. ඇයි වාහනය කියලා කියන්නේ? තාම නම්බර් ප්ලේට් එක තියෙනවා. එතකොට ඇත්තටම බැලුවොත් දැන් කලින් ගත්ත වාහනේ කැලේ මේ තියෙන්නේ. දැන් භාගයක්ම කැලේ දැන් වෙනස් වෙලා. දැන් මෙහෙනම් එහෙම වෙන්නේ නැහැ නේද? අපේ ශ්‍රී ලංකාව නම් ඉතින් එහෙම වෙනව නේ. උගාක් කාලයක් යනකොට ඉතින් අර මුලින් ගත්ත කැලේ ඇත්තෙන් නැහැ. ඈ නම්බර් ප්ලේට් එක විතරයි තියෙන්නේ අන්තිමට. නමුත් මගේ මේ කලින් ගත්ත මේ අහවල් අවුරුද්දෙන් ගත්ත වාහනේ කියලා තමයි කියන්නේ. ඒ වාහනේ වගේම තමයි අපි හිතන්නේ මේ පාවිච්චි කරන වාහනේ. මේ වාහනේ ඉපදුණු වෙලාවේ තිබ්බ වාහනේමද මේක? ඉපදුණු වෙලාවේ පින්තූරය මේ පින්තූරය අරන් ගහුවත් කොහොම දහසක් පොලවක් නෙනේ. අඳුර ගන්නත් පුළුවන්ද? ඈ මෙච්චර දුරක් ඒ කියලා හිතුවද? ඉපදෙච්ච දාසේ රාඩාන ඉන්න අවස්ථාවේනේ. පින්තුනේ එතකොට වෙන ශරීරයක් කියලා අපි කියන්නේත් නැහැ. මේ ශරීරෙම කියලා කියන්නේත් නැහැ. තොර ඒ භෞතික ස්වභාවයේ ශනිකව වෙනස් වෙන මේ තත්ත්වෙටපත් වුණා වගේ අපේ මනසත් හැම මොහොතෙම ඒ හේතුඵල ධම මත ඇති වෙමින් නිරුද්ධ වෙමින් මේ ආපු ගමනක් නේ. ඒ නිසා ඒ විඥාණයම ගියා කියලා අපි කියන්නේ නැහැ. හැබැයි වෙන විඥානයක් ගියා කියලා කියන්නේත් නැහැ. මොකද ඒ තැනැත්තා කරපු කර්ම ටික, ඒ කරපු හොඳ කර්ම ටික, ඒ කරපු දුර්වල ධාත ටික, ඒක ඊළඟ භවයට යාට යම් කිසි විදිහක බලපෑමක් වෙනවා. ඒ බලපෑම නිසා තමයි කියන්නේ මේක සම්බන්ධයක් තියෙන්නේ. ඒ නිසා සම්බන්ධයේ තිබ්බට අපි කියන්නේ එහෙමම මේ තැනැත්තා මෙතන ගියා කියලා කියන්නේ. ඒක තමයි හිතේ ස්වභාවය. හොඳයි පින්වත්නි, අපි තාම අපේ කරුණ ටික අපි අවසන් කළේ නැහැ. අපි මේ කතා කරමින් හිටියේ ඇත්තටම පින්වත්නි අපේ අවිද්‍යාව දුර වෙන විදිහ දර්ශනයකින් අපි බලන්න ඕන ආකාරය. අපේ ජීවිතය කියලා කියන්නේ ඇසෙන් රූප දැකීම, කනෙන් ශබ්ද ඇසීම ආදී මේ ආයතන හයෙන් ගන්න අරමුණුයි හැම මොහොතම සිද්ධ වෙන්නේ. අපි සඳහන් කරමින් හිටියේ අතීත අරමුණ නිරුද්ධ වුණා කියලා ඔබට ඇතැමිට හිතෙන්න පුළුවන්. හැබැයි ඔබට හිතෙන්න පුළුවන් දැන් මේ පේන හාමුදුරුව මේ මොහොතේ මම බලමින් ඉන්නේ කියලා ඔබට හිතෙන්න. පින්නතුනි ඔබ මේ හාමුදුරුව කියලා, අහවල් හාමුදුරුව කියලා අල්ලන්න කියලා වතින් ඔබට මොකද හමු වෙන්නේ? අල්ලනකොට මොකද හම් වෙන්නේ? මේ සතර මහා බෝධ රූප වලින් මේ ආහාර වලින් හැදිච්ච මේ ඩික තමයි හම් වෙන්නේ. එතකොට ඔබට දැන් මේ පේන රූපය හොයාගෙන එනකොට මේ සතර මහා බෝධ රූපය හම් වුණා වගේමයි. ඔබ රූප වාහනයක් ළඟ ඉඳගෙන නාට්‍යයක් බලනකොට කවුරුහරි දෙන්නේ ගහ ගන්නවා නම් ඔබට ටිකක් කේන්ති යනවනේ. කවුරුහරි දෙන්නේ ආදරය කරනවා නම් ඔබට ආදරයක් අට ගන්නවා. පින්නතුනි බලන්නේ රූපාහිනි ළඟදී ඒ රංගපාපු දෙන්න මැතැමිට ඔබේ ළඟ දැන් වාඩිලා ඉන්නත් පුළුවන් ඒ අවස්ථාවේ. නමුත් අර පේන ටීවී එක ළඟදී අපි කී දෙනෙක් කේන්දි ගන්නවද? කී දෙනෙක් සතුට වෙනවද? ඒ බලන සාමාන්‍ය රූපවාහිනි ළඟදීවත් පින්නතුනි ඔබ හිතලා තියේද මේ මට පේන්නේ වර්ණ රූපය කියන කතාව? අපි සම්පූර්ණ මේ පුද්ගලෙක් ඉන්නවා කියන හැඟීමෙන් අරක තුල හිත බැසගෙන තියෙන. අපිට ඒකවත් තේරුම් ගන්න බැරි අපි කොහොමද මේ රූපය තේරුම් ගන්නේ? ඕනෑම කෙනෙකුට සරල මට්ටමේදී උනත් පේනවා රූපය TV එක ළඟ තියද්දි එතන රූපයක් නැහැ කියලා නේ. හැබැයි දෙන්නේ ගහගන්නකොට කොහොමද? අපි මෙහෙ පිච්චෙනවා, අපි මෙහෙ බර්න් අවුට් වෙනවා. ගහගත්තු දෙන්න දැන් මේ පාටිය කඳගෙන තේබොන ඔය දෙන්න. ආදරය කරපු දෙන්න ඇතැමිට වෙන ගෙදරක දෙනෙක් මේ රංගපාලය දෙන්න දැන් ඒ ගෙවල් දෙකේ ළමයි උත් එක්ක එහෙ නිදි ඇතැමිට. රාත්‍රී කාලෙක දැන්. පින්නතුනි අර රූපයේ ළඟදී මුලා වෙන එකම තමයි ඇත්තෙම අප දැන් මෙතෙන්දිත් වෙන්නේ. ඒ බලන රූපයේදී අපි රූපයක් කියලා හිතලා ගිහින් ඇල්ලුවත් අහුවෙන්නේ අපට අර ස්ක්‍රීන් එක අහුවෙන්නේ. ඒ ස්ක්‍රීන් එක අහුණා වගේම තමයි මේ රූපය බලන්න කියලා එතන නම් නැතුමාට මෙතන නම් ඉඳී කියලා හම්බෙයි කියලානේ. මෙතන බලන්නවත් හම්බෙන්නේ අර ස්ක්‍රීන් එක ඇල්ලුව වගේ. මෙතන මේ සතර මහා භූත රූප තමයි අහුවෙන්නේ ආව. මේ කියන හාමුදුරුවෝට කවදාවත් හම්බෙන්නේ නැහැ. එතකොට මේ තේන වර්ණ රූපය මෙතනම නිරුද්ධ වෙනවා. මේ නිරුද්ධ වෙච්ච දෙකේ සංඥා වේදනා විදියට ගන්න මානසික ස්වභාවය නැවත මනෝවිඥාණයෙන් හිතලා ඊළඟ මොහොතේ තමයි පුද්ගලයා තේරුම් ගන්නේ. පුද්ගලයා තේරුම් ගන්නකොට අර අතීතයේ පෙනිච්ච එක නිරුද්ධ වෙලා තියෙනවා. මේ අතීතයේ පෙනිච්ච දේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා මේ මොහොතේ තියෙනවා. හරියට අපි සරල උදාහරණයක් කියනවා. ඉදින්නදා ජීවිතේ අපි කලුණුත් ඒ උදාහරණය කිව්වා. ඔබේ ගෙදර ඔබේ කුස්සියේ තියෙන ෆ්‍රිජ් එක දිහා මතක් කරගෙන බලන්න. ෆ්‍රිජ් එක මතක් වෙනකොටම ඔබට මතක් වෙන්නේ කොහමද? අර ලයිට් එක පත් වෙන ෆ්‍රිජ් එකනේ ඔබට මතක් වෙන්නේ නේ. ඇත්තටම මේ මොහොතේ ෆ්‍රිජ් එකේ ලයිට් එක පත් වෙලාද තියෙන්නේ? මේ මොහොතේ ලයිට් එක ඔෆ් වෙලා තියෙන්නේ. නමුත් අපට කවදාවත් හිතුණද අනේ ඒ ෆ්‍රිජ් එක මතක් වෙනකොට දැන් ලයිට් එක ඔෆ් වෙලා තියෙන්නේ කියලා? අපට මතක් වෙන්නේ නැහැ වෙනතුනි. ලයිට් එක ඕෆ් කියලා ඕෆ් වෙලා කියලා මතක් කළත් ඔබට ඒ වෙලාවට මතක් වෙන ඔබ අන්තිමට දැකපු කැම ටික ෆ්‍රිජ් එකේ තියෙන තට්ටුවත් එක තමයි මතක් වෙන්නේ. වෙන දෙයක් නෙවෙයි. ඕන්නම් නුවණ පාවිච්චි කළා දැන් ලයිට් එක ඕෆ් වෙලා කියලා බලන්න පුළුවන්. ඒත් ඔබ අවිද්‍යාව මිදුණා වෙන්නේ නැහැ. ඔබ ඒත් තියෙන අර කැම ටික දැන් බැරි වෙලා තේ කැම ටික කවුරු හරි අන්තිම යද්දි කවුද මේ කැම ටික ගත්තේ කොහෙද තිබ්බේ කියලා ගිය ගාම දැන් කෑ ගන්නවා. දැන් යන්නේ අර තිමුණු අන්තිමට තිමිච් එක බලන්න තමයි බලන්න යන්නේ දැන්. කෑමේම හදලා ආව නම් දැන් එහෙමයි කරලා දිනුනොත් ගියාට පස්සේ ගෙදර ඇවිත් බැනුම් අහනවා ඊට පස්සේ. එහෙමයි දැම්මයි කියලා. ගෙදර ඉස්සරහා දැන් මල් පැලයක් තිබ්බනම් ඒක පෙරලලා තිමුණු තියෙන දැන් යනකොටත් බලාපොරොත්තු වෙන්නේ අර එනකොටම තිබ්බ වගේ තියෙන්න ඕනේ කියලා. පින්නතුනි මෙන්න මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒ නිසා අපි මතක් කරන්න හැම මොහොතකම පින්නතුනි අපි ආයතනයක යමක් ගත්තනම් ආයතන කියන්නේ ඇස කන නාසය ආදී මෙන්න මේ ආයතන වලින් යම් අත්දැකීමක් අපි ලබනවා නම් ලබනවා කියන්නේ කලින් තිමිච්ච එකතු වෙලා හදපු දේවල් නෙවෙයි අපි ඒ වෙලාවේ හදලා ගන්න දේවල් ටිකක් තමයි මේ අත්දැකීම කියලා කියන්නේ. ඔබ බලන රූපයක් වේවා, දරුවා ගැන මතක් කරන එක වේවා, ගෙදර ගැන හිතන එක වේවා, ලංකාවේ ඉන්න සහෝදරය ගැන මතක් කරන එක හෝ වේවා, ඒ හැම දෙයක්ම මේ මොහොතේ අපේ හිතට මනෝවිඥාණයෙන් ගන්න දේ තමයි අපට මතක් වෙන්නේ. ඇත්තටම සැබෑ ලෝකේ තියෙන දේවල් නෙවෙයි. නමුත් අපට මතක් වෙනකොටම හිතෙන්නේ ඒව බාහිර ලෝකේ තියෙයි කියලා. සාමාන්‍ය දෙයක් නෙවෙයි පිනොතුනේ. ලුණු රහ ගන්න. ලුණු රහ දන්නවනේනේ. ලුණු රහ කියපු ගමන් මොකද මතක් වෙන්නේ? ලුණු කැටනේ නේ, ලුණු පොල් කැටනේ නේ. ඇත්තටම ලුවේ ලුණු පොල් කැටද ලුණු කියන්නේ. සමම්බීච්ච මලක් කියලා සුවඳ දැන සුවඳ කිව්ව ගමම ඔබට මතක් වෙන්නේ සමම්බීච්ච මලක් පේන්නේ. ඇත්තටම මල නෙවෙයි ඒ සුවඳ කියලා කියන්නේ. නමුත් ඒ සුවඳත් එක්කම අපේ හිතේ ලක්ෂණය තමයි කුමන හෝ අත්දැකීමක් ගැන අපි කියනකොටම අපි රූපයක් එක්ක බැඳලා අපි කියන්නේ. බැඳලා කියන විතරක් නෙවෙයි අපි බාහිර ලෝකයක තියෙනවා කියලා හිතනවා. ඒ බාහිර ලෝකයේ තියෙනවා කියලා හිතන කම් පින්නතුනේ අපි ඕනම මොහොතක ඒ දේ හොයාගෙන යන්න අපේ මනස සූදානම්. ඔබේ ගෙදර මතක් වෙනකොටම ගෙදර තියෙයි කියලා හිතුවොත් බය වෙන්න එපා. ඔබට ගෙදර හිමි වෙන්නේ නැහැ. ශරීරය හිමි වුණත් ගෙදර හිමි වෙන්නේ නැහැ. මෙතන ශරීරය අත්හරිනකොටම ඔබ ගෙදර කාර් එක යනකොටත් වඩා ඉක්මනින් ගෙදර ගිහිල්ලා වුණා. බය වෙන්න දෙයක් නැහැ. ඈ ගෙදරම නෙවෙයි කාමරෙම ඉන්න පුළුවන් කියලා. හැබැයි වෙනතුනි ඒ කාමරේ ලැබුණ විකතරන් නෙවෙයි, ඒකට ලැබුණට පස්සේ අනිත් ප්‍රතිඵල ටිකත් එක්කම ගන්න වෙනවා. ඉපදීම විතරක් නෙවෙයි, ඉපදිච්ච කෙනාට මහලු වීම, ලෙඩ වීම, ප්‍රිය විප්‍රයෝග මරණ ඒ ටිකත් එක්කම තමයි අපිට ගන්න වෙන්නේ. මට මේ දේ විතරක් ඕන, අනිත් එක විතරක් බෑ කියලා බෑ. ලාම්බු දැල්ලකට පනින කුඩා සතෙක් මට ලාම්බු දැල්ල විතරයි ඕනේ, පිච්චෙන්න බෑ කියලා කිව්වොත් හරියන්නේ නැහැ. ලාම්බු දැල්ලට පනින ඒ සතා, ඒ කුඹියා ලාම්බු දැල්ලට පැනනොතින් ඒ පිච්චෙන ටිකත් ඔහු අනිවාර්යයෙන්ම බාර ගන්න වෙනවා. අපිත් ඒ වගේ. අපේ හිතෙන් යමක් හිතනකොට අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව අපේ අවිද්‍යාවෙන් ඒක බාහිර ලෝකයේ තියෙනවා කියලා හිතුවටින් ඒත් එක්කම ලබන අනිත් ටිකත් අපිට ලබා ගන්න වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ සංසාර චක්‍රයෙන් ඉක්මෝල යන මාවතක් අපට දේශනා කළේ. එතකොට අර අපි මුලින් සඳහන් කළා මහා සාගරයේ වතුර පිරීලා ගොඩ ගන්නකොට ඉස්සෙල්ලාම ගලන්නේ මහා සාගරේ ඉඳලා ලොකු ගංගාවලට, ඒ ගංගාවලින් ටිකෙන් ටික කුඩා ගංගාවලට, ඊළඟට මහා ඇල දොළවල් වලට, කුඩා දොළවල් වලට, මහා වලවල් වලට, කුඩා වලවල් වලට ටිකෙන් ටික ඒ වතුර ගමන් කරන ඈතට. අන්න ඒ වගේ අපි මෙන්න මේ අවිද්‍යාවෙන් යමක් දෙස බලනකොට ඊට අනුව සංස්කාර චේතනා හිතේ හට ගන්නවා. ඒක අපුඤ්ඤාවි සංකාරය විතරක් නෙවෙයි, ඇදැමිට පුඤ්ඤාවි සංකාරය වෙන්නත් පුළුවන්. රුවන්ැලි සෑය බලලා අනේ සාදු සාදු කියලා වඳින්න පුළුවන්. වැඳලා ඒකත් එක්කම දිව්‍ය ලෝකෙට යන්නත් පුළුවන්. නමුත් තාම සංසාර චක්‍රයෙන් අපි ඉක්මුනේ නැහැ. තාම අවිද්‍යාව මතමයි ඉන්නේ. ඒකත් එක සංස්කාර කරනකොට ඒ සංස්කාරවලට අනුව නැවත විඥානය හට ගන්නවා. ඒ විඥානයට අනුගත වූ නාම රූප දෙක හැදෙනවා, මානසික ස්වභාවය සකස් වෙනවා. ඒ නාම රූප වලට අනුව නැවත ආයි අපේ මේ ආයතන සකස් වෙනවා. දැන් මුලින් වර්ණ රූපේ එනවා, ආවට පස්සේ ආමේක තියෙයි කියලා මේ පැත්තෙන් අවිද්‍යාවෙන් බලනවා. බලනකොට යනවා ආමේක හොඳයි කියලා, ඒ අනුව මේ ටික සකස් වෙනවා. දැන් අපි කෙනෙක් එනවා කියමු, අපිට හුඟක් උදව් කරපු පුද්ගලෙක් මේ එන්නේ. එතකොට මට සන්තෝෂයි, ආමේ අවිද්‍යාවෙන් බලනවා පුද්ගලෙ ඉන්නවා කියලා. අනේ මේ පැත්තේ හරි සන්තෝෂයි, hina වෙලා බලනවා. අනේ මගේ මූණ බලනකම් මම මේ ඉන්නේ දැන් කියලා. ඊට පස්සේ ඒ තැනැත්තම ලොකු හානියක් කරපු කෙනෙකුත් ඉන්නවා මෙතන. ඔය එන්නේ මට බැනපුගෙන. ඊට පස්සේ මේ පැත්තේ ක්ෂණික අවිද්‍යාවෙන් මේ පැත්තේ ආයතන ටික, සලායතන ටික හැදෙනවා. ඇඟ ගැහෙන්න ගන්නවා, ඇතැම් විට රෝම කූප කෙලින් වෙනවා. ඊට පස්සේ දේශෙන් අනිත් පැත්තෙන් බලන්න. එතකොට ඊට අනුව සලායතන ඇති වුණා, ඊට අනුව නැවත ස්පර්ශයක් හටගත්තා. ස්පර්ශයත් එක්කම වේදනාව හටගත්තා, වේදනාව හනුව තෘෂ්ණාව හටගත්තා, උපාදාන හටගත්ත. මේ සියල්ලක්ම ජරා මරණ කරාම ගියා. ආයි නැවතීමක් නැහැ. ඉතාම ශනිකව අවිද්‍යාවෙන් බලනවත් එක්කම මේ හේතු ටික ජරා මරණ කරාම ගිහිලා තියෙනවා. එතකොට අපි ටිකෙන් ටික මේක බලනකොට මොකද වෙන්නේ? ටිකෙන් ටික සම්මාදිට්ඨිය නුවණින් අර අපි කියවනේ පඨ වියාපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූපිට කියලා බලනවා. නැත්තම් අසානිත්‍ය රූපය අනිත්‍ය කියලා මේ විදිහට බලනවා. බලන්න මොකද වෙන්නේ? අර අවිද්‍යාව ටිකෙන් ටික අඩු වෙනවා. අවිද්‍යාව ටිකෙන් ටික අඩු වෙනවා කියන්නේ මොකද්ද? අර මහා සාගරයේ මහා මෝදේ වතුර දැන් ටිකෙන් ටික අඩු වෙනවා. අඩු වෙනකොට මොකද්ද වෙන්නේ? අර මහා ගංගාවල තියෙන වතුර ටිකෙන් ටික මෙහාට එනවා. ඊට පස්සේ පොඩි ගංගාවල තියෙන වතුර ටික එනවා. ලොකු ඇලවල් වල තියෙන වතුර ටිකෙන් ටික එනවා. කුඩා ඇලවල් වල තියෙන වතුර ටික ආයෙ මෙහාට එනවා. ටිකෙන් ටික මෙහාට එලා වතුර ටිකෙන් ටික අඩු වෙනවා වගේ. ඒ අවිද්‍යාව අඩු වෙච්ච ප්‍රමාණයට අනිත් පැත්තෙන් ඒ අනුව ඇති කරගන්නා අවිද්‍යා සාගත සංස්කාර අඩු වෙනවා, විඥාන අඩු වෙනවා, නාම රූප අඩු වෙනවා, සලායතන පස්ස වේදනා අඩු වෙනවා. වේදනා ඒ මට්ටමට අඩු වෙනකොට කලින් වේදනාවෙන් තෘෂ්ණා, උපාදාන, භව ජාති මේ පැත්තෙන් ගිහිපු එක දැන් ටිකෙන් ටික වේදනාවෙන් නවත්තලා ආවස දෙනවා. වේදනාව වේදනාව හැටියට බලල එතනින් උපේක්ෂාටපත් වෙනවා. අර දුර ගමන ජරා මරණ කරා යන්නේ නැහැ. ඇතැමිට ශරීරයට දැඩි වේදනාවක් ලැබෙන්න පුළුවන්. ඒ වේදනාව උනත් ත්‍යාශනික අනිත්‍ය වශයෙන් මෙහි කළා ආය ආපස්ස දෙනවා. අර ගංගේ තියෙන වතුර ටික ආයේ මේ පැත්තට එන්න වගේ. එතකොට සම්මා දිට්ඨිය වැඩි කිරීමෙන් අපි කරන්නේ ධර්ම ශ්‍රවණය කිරීමෙන්, කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීමෙන්, යෝනිසෝ මනසිකාරයෙන්, සමුදේ දර්ශනා වඩමින් අපි කරන්නේ මොකද්ද? අර අවිද්‍යාවේ තියෙන ශක්තිය අඩු වෙන විදියට සම්මා දිට්ඨිය දිනු කරනවා අපි. සම්මා දිට්ඨිය දිනු කරන කරන්නේ මොකද්ද වෙන්නේ? අර බාහිරට ඇදලා යන ගතිය අඩු වෙලා බාහිර අධ්‍යක්ීමක් එනකොටම පිටස්තරණේ බලන්නේ මේ පැත්තට මොකද්ද වෙන්නේ කියලා බලන්න. ලෝකේ අනිසියලොම දෙනා උගත්තු කියලා කිව්වට පින්නතුනි ඔක්කොම දෙනා කැමරා දුරේක්ෂ ඔක්කොම හයි කරගෙන ඈත බලාගෙන ඉන්නේ. අපේ දුරේක්ෂ ටික ඔක්කොම අභ්‍යන්තරයට හරවලා තියෙනවා. බාහිර රූප පේනකොට මේ පැත්තට මොකද්ද වෙන්නේ කියලා මේ පැත්තයි බලන්න. බලන්න බලන්න පින්නතුනි මොකද්ද හෝ සතර සතිපට්ඨානය තුල ඉන්නවා. තමන්ගේ ශරීරය ගැන බලමින් ඉන්නවා. සැප දුක් ආදී වේදනාවල අනිත්‍යතාවය බලනවා. විඥානීය අනිත්‍යතාවය බලනවා. ඒ වගේම සංස්කාරවල නැත්තම් ධම්මානුපස්සනා විදියට සංඥා චේතනාවල අනිත්‍යතාවය බලනවා. බලන්න බලන්නේ තැනැත්තා අර බාහිරට යන ගතිය අඩු වෙලා එන්නම ඒ තැනැත්තාගේ ඉහළම ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද? එයා හැම මොහොතෙම මේ එවලෙම සකස් කරගන්න ලෝකය රෙඩිමේඩ් ලෝකය හු දකිනවා. ඔහුගේ ළඟ ඉතුරු වෙන්න කිසියම් දෙයක් ඊට පස්සේ නැහැ. ඔහු මුළු ලෝකයක් දකිනවා විද්‍යා සහගතව ඇලොම් නොකර. ඒතනක් කාණ තමයි කියන්නේ දිත්තේ දිත්තමත්නම් බවිස්සති සුතේ සුතමත්නම් බවිස්සති. යමක් දැක්කනම් ඔහු දකින්න මොහොතෙම දන්නවා මේක පෙරපසන වී දැන් හටගත්තු දෙයක් කියලා. පුද්ගලයෙක් දකිනකොට, දෙයක් දකිනකොට, සිතට සිතුවිල්ල ලකිනකොට හැම මොහොතෙම ඔහු අවසාන අවස්ථාවේදී පෙරපසන වී දකිනවා, ඇති වෙන නිරුද්ධ වෙන ස්වභාවය දකිනවා. එහෙම බලන කෙනෙකුට ලෙඩවීමේ දුක එනවද? දැන් අපට පේන තුන ලෙඩවීමේ දුක එන්නේ ශාරීරිකවට වඩා මානසික වෙන්නේ. මහලු වීමේ දුක එන්නේ අපට පේන තුන මානසික වෙන්නේ. යම් කිසි කෙනෙක් බැනපු එකේ දුක එන්නේ කොහමද? නිත්‍ය සංඥාව මත තියෙන මේ අවිද්‍යාව හින්දායි වෙන්නේ. යම් කිසි කෙනෙක් ගැන රාගයක් හටගන්නේ කොහමද? ඔබ ලස්සනට දැකපු කෙනෙක් දිහා දකිනකොට ඔබට කොහමද හටගන්නේ? සිතුවිල්ල. අර අන්තිමට ඇඳන් හිටියේ ලස්සන ඇඳුමත් එක්කනේ. hina vela hitapu lassanata kondet pira hitapu gena තමයි මතක් වෙන්නේ නේ. දැන් ඒ තැනත් ඇතැමිට කොණ්ඩෙත් කඩාගෙන තව කෙනෙක් එක රණ්ඩු වෙනවා ඇති. ඇතැමිට නිදි ඇටියා. ඇතැමිට shower එකක ඉන්නවා ඇත්තනේ. restroom එක සමහර විට. අර ඇඳුම් මොනවාක්වත් මේකක් මුකුත් නෑ දැන්. නමුත් අපි අර අතීත සංඥාවේ තා මේක නිත්‍ය වශයෙන් අරගෙන මේ රාගයෙන් ඉන්නේ. ඇත්තටම අර පොඩි අය ළමයි සෙල්ලම් ගෙදර ඉඳලා සෙල්ලම් කොම්පියුටර් හදනවා වගේ අපිත් මේ සෙල්ලම් ගයක් හදාගෙන අපිම හදාගත්තු අපේ මනසත් එක්ක අපි සෙල්ලම් කරමින් ඉන්නේ. ඇත්තටම සැබෑ ලෝකෙ නෙවෙයි අපි භුක්ති විඳින්නේ මේ. අපි මේ භුක්ති විඳින්නේ අර ඇක්ටිවිල නිරුද්ධ වෙච්ච අතීත අත්දැකීම තියෙනවා කියලා හිතාගෙන ඒකත් එක්ක මේ සෙල්ලම් කරමින් ඉන්නේ. ඒ නිසා බුදුදහමෙන් කරන්නේ මෙන්න මේ මායාව, මෙන්න මේ අවිද්‍යාව, මෙන්න මේ මෝහය දුරු කළා. සැබැලසම ඇත්ත ඇති සැටියෙන් බලන නුවණම ඇති කරන්නයි මේ අනුශාසනා කරන්නේ. ඔයගැටලු තියෙනවා නම් අහන්න බලන්න. මායෝපමංච විඥානං විඥා මායාව පංච ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයම තනිකරම නිසරු දේවල් විදිහට බුදුදහම අරන් තියෙන්නේ. අපි තමයි වට වචනකන් දීලා තියෙන්නේ. එනිසා මේ මායාව මායා විදියට තේරුම් ගත්තොත් තමයි අපි ඇත්තටම ජීවිතයට වෙන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්නේ. සහ ඇත්තටම අප විසින්ම නිර්මාණය කරගත්තු දුකක් අපි විඳින්නේ ආද? ඇත්තටම තියෙන දුකක් නෙවෙයි. ඒ නිසා අපි නැති දුකක් ඇති කියලා හදාගෙන අපිම ඒකට දුක් විඳිනවා. ඒ වගේම ඇත්තටම නැති සැපක් ඇති කියලා හිතාගෙන අපි සැප විඳිනවා. මේ දෙකම ඇත්තෙම නෑ. බුදුදහමෙන් මේ දෙකේම මුලාවෙන් අපි දුරු කළා. ඇත්ත ඇති සැටියට බලන්නයි අපට හුරු කරන්නේ. ඇත්ත ඇති සැටියට බලන්න හුරු කරපු කෙනා දුකෙන් නිදහස් වෙන විදිහට බලනවා. ඒකමයි එයාට ජීවිතයේ සතුට වෙන්නේ. හරියට ශරීරයේ දැඩි වේදනාවකින් හිටිය කෙනෙක් ඒ වේදනාවෙන් සුව වුණාට පස්සේ අපේකම දැඩි හිසේ රදයක් කාට හරි තිබ්බා. ඒ හිසේ රදෙන් යා සම්පූර්ණයම සුව වුණා. ඒ සුව වුණාට පස්සේ යාට මොනව හරි ලැබෙනවද? එයා ලබාගත් දෙයක් තියෙනවද? ඒ හිසේ රදයේ සුව වීමමයි යාට සුවේ කියලා කියන්නේ. අන්න ඒ වගේ අදත් අපි මහා බරක් මෙවරු ඔළුවේ තියාගෙන ඉන්නේ. පංච උපාදාන ස්කන්ධේ නැමැති අර නිරුද්ධ වෙච්ච අතීතේ නැමැති මහා බර කඳ අදත් ඔළුවේ තියාගෙන මහා බරක් එක මේ ඉන්නේ. අන්න ඒ බර බිමින් තැබීම බාර නික්කේපණයයි බුදුදහමෙන් කියන්නේ. ඒ බර බිමින් තියලා නිදහස් වෙන්න කියලා බුදුහාඳුරමේ කියන්නේ. ඒ බර නිදහස් වුණා කියලා කියන්නේ බය වෙන්න එපා. දැන් කරන රැකී රක්ෂා ටිකෙන් ඔක්කොම අයින් වෙලා කැලේකට යන කතාවක් නෙවෙයි මේ කියන්නේ. කැලේකට ගියා කියලා ඔබට නිදහස් වෙන්න මේ ඔබ කැලේට යන්නේ පංච උපාදානස්කන්ධය අරගෙනමයි. ඇතැම් විට ගෙදරට හිටියන වඩා දුක් වෙනවා කැලේට ගියාට පස්සේ අනේ දරුවට මොකක් වෙලා ඇද්ද දන්නේ නැහැ කියලා. ඒක නෙවෙයි බුදුදහමෙන් කියන්නේ. ගෙදර ඉඳගෙනම දරුවා ටිකත් එක්ක ඉඳගෙනම දරුවන්ට කැමරට ගොයමින්ම දරුවන්ට ජීවිතුකම් ටික කරමින්ම මේ දුකෙන් නිදහස් වෙන මාර්ගයක් බුදුදහමෙන් කියන්නේ. ඒක සම්පූර්ණයෙන්ම මානසික විප්ලවයක්, මානසික පරිවර්තනයක්. අන්න ඒ අත්දැකීම ලබන්නයි පින්නතුනි අපි මේ සියලුම පහසුකම් ටික අද මේ ලබලා තියෙන්නේ. හිතන්න එපා අපි ලෝකෙ ඉහෙළම උපාධියක් අරගෙන අපේ දූ දරුවනොත් ඉහෙළම විශ්වවිද්‍යාල උගන්නලා මහා කීර්තියකින් මේ යන්නේ අපි මේ ඉපදෙන්නේ කියලා හිතන්න එපා. පින්නතුනි අපි අතීත ආත්ම භවවල සක්විත රජවල හිටියයි. සක්විත රජ කියන්නේ මේ මුළු ලෝකෙටම ඉන්න අසහාය නායකයා, අසහාය රජතුමා. එහෙම වෙච්ච අය අපි. ඒ වගේම අපි හැම දිනෙකම දෙදෙළුවට අධිපති ශක්‍ර දේවේන්ද්‍ර වෙල හිටිය අය. ඒ වගේම අපි මහා බ්‍රහ්ම වෙල හිටිය අය අපි. ඒ නිසා අපි මේ ලෝකේ මහා සම්පත් අතීතේ ලැබපු අය. ඔබ අද ලැබපු ඉඩමට, දරුවට, ගෙදරට ඔබේ රැකියාව මහා ලොකු දෙයක් කියලා හිතන්න එපා. ඊට වඩා වටින දේවල් අපි අතීතයේ ලැබපු අය අපි මේ. අපි යමක් නොලැබුවා නම් නොලැබුවේ මේ ආධ්‍යාත්මික මේ කෙලෙස් දුරු කිරීමෙන් ලබන සක්කාය දිට්ඨිය දුරු කිරීමෙන් ලබන අත්දැකීම විතරයි අපි නොලැබුවා නම් නොලබල තියෙන්නේ. ඒ නිසා මේ සක්කාය දිට්ඨිය දුරු වෙන විදිහේ දර්ශනයකින් සම්මා දිට්ඨියකින් අපේ ජීවිතය පෝෂණය කරගත්තොත් ඒ පෝෂණය කරගත්තු කෙනා කොච්චර වටිනවද? ඒ කෙනා පතව්‍යායක රජ්‍යේන මේ මහා පෘථුවේහි සක්විත රජවෙනවටත් වඩා සංගස්ස ගමනේනවා ස්වර්ගයට ගිහිලා සක්විත රජවෙනවටත් වඩා සබ්බ ලෝකාධිපත්‍යේන සියලු ලෝකෙට අධිපති මහා බ්‍රහ්මයාට වඩා මෙන්න මේ එකම වූ මේ මාර්ගඵලයේ ආරම්භක අවස්ථාවටපත් වීම උතුම් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. එනිසා පින්වතුනි මේ හැම සම්පතක්ම අපි ලැබුවේ කෙසියට මඩන්නේ විවේකය මේ වටහා පිටව අපි ලැබුවේ පින්නතුනි මෙන්න මේ ධර්මයේ තුල අභිෂේක ලබන්න අපි. අපි වීරයන් ලෙස මේ ජීවිතයෙන් නිම කරන්න මේ සම්බුද්ධ ශාසනය තුල අභිෂේක ලබන්නයි මේ සියලුම සම්පත් අපි ලබලා තියෙන්නේ. නමුත් අපි බොහෝ දෙනාට මේක අමතක වෙලා තියෙන්නේ. ඒ අමතක වෙච්ච එක නැවත මතක් කරලා දෙන්නේ අපේ කල්යාණ මිත්‍රු මුණ ගැහුණාම. අන්නේ කල්යාණ මිත්‍රු තමයි අපේ ජීවිතේ වටිනාම දේ. ඒ නිසා ඒ කල්යාණ මිත්‍රව ලැබෙනකොට අපි දක්ෂ වෙන්න ඕන. අද මේ කරන වැඩ ටික කරන ගමන් අපි ඊට නොදෙවෙන විදියට මේ ආධ්‍යාත්මික ගමන් මගේ පෙර ගමන් යන්නට ඒ තුලින් ලබන්න පුළුවන් උපරිම ලාභය, ප්‍රතිලාභය, ධර්මාභෝධය ලබන්න අපේ තියෙන නිරෝගී භාවය, අපේ තියෙන ආයුෂ, අපේ තියෙන අධ්‍යාපනික සුදුසුකම්, අපේ ධනය, මේ සියල්ලක්ම අපි වඩාත්ම කැප කළ යුත්තේ මෙන්න මේ ධර්ම අවබෝධය කරා යන්නයි. ඔබ ලස්සන වාහනයක් ගත්තනම් ඒ ලස්සන වාහනේ හොඳට පාවිච්චි කරන්න. හොඳට පාවිච්චි කරනවා කියන්නේ මොකද්ද? හොඳට ලස්සනට යන ගමන් මෛත්‍රී භාන වඩන්න, බුදුගුණ භාන වඩන්න, අනිත්‍ය සංඥා වඩන්න. ඔබේ ලස්සන ගෙදර ඉඳගෙන භාවනා කරන්න, සිල් සමාදන් වෙන්න, අනිත්‍ය සංඥා වඩන්න. ඔබේ ලස්සන ශරීරය පාවිච්චි කරන ගමන් හොඳ ලස්සන ඇඳුම් ඇඳගෙන, ඔබ සිල් ගත්තා වගේ ගෙදර ඉඳගෙන හොඳ ඇඳුම් අල්මාරි වල දාලා ලොක් කරලා තියන්න එපා. ඒව දිනපතාම එළියට ගන්න හොඳ ඇඳුම්. දිනපතාම අලුත් ඇඳුමක් ඇඳගෙන හිත ඉහළම කුසලයක තියාගන්න. හැමදාම උපන් දිනයක් වගේ සමරන්න පුළුවන් අවස්ථාවක් අපිට තියෙනවා. ඒ නිසා සමන්ඩ ලැබෙන සම්පත් ටික නිකරුණේ තියලා ඊළඟ අයට නිකරුණේ අත්හැරලා යන්න එපා. දරුවන් යුතුකම් ටික කරන්න, දරුවන්ට ඒව දෙන්න. ඒ වගේම ඔබ මහන්සියෙන් හරි අම්බ කරපු දේ ඔබ ධර්ම විරුමෙන් කැප කරන්න. ධර්මයේ හැසිරෙන්න මේ පහසුකම් ටික ලබා ගන්නටයි මේ සියලුම සම්පත් ටික අපි ලැබුවේ. ඒ නිසා මේ මහන්සියෙන් හම්බ කරපු ධනය නිකරුණේ විය කියලා යන්න දෙන්න එපා. ඔබට අමාරුවෙන් ලැබෙච්ච මේ වටිනා මනුෂ්‍යාත්ම භාවය නිකරුණේ අවුරුදු ගත දවස් ගත වෙලා යන්න දෙන්න එපා. ඒ ගත වෙන හැම දවසකදීම උපරිම ප්‍රයෝජන තමයි ජීවිතෙන් ගන්න. ඔබට ලස්සන නිරෝගී ශරීරයක් ලැබුණේ, පින්වන්ත අම්ලතාවතර ලැබුණේ, හොඳ රූප සම්පත්තියක් ලැබුවේ, මේ රූප සම්පත්තිය පරිහරණය කරන ගමන් හොඳට භාවනා කරන්න, හොඳට තමන්ගේ දෑතින් අනිත්‍යයට දන් දෙන්න. ඔබට ලස්සන කන් දෙකක් ලැබුණේ ධර්මය අහන්න. ඒ වගේම අනිත්‍යය බණිනකොට ඒ බණිනකේදී නොසැල්වී ඉන හොඳ කන් දෙකකුත් හදාගන්න. හොඳ ලස්සන දේවල් බලන්න. ඔබ අකමැති දේවල් බලනකොට, පෙනෙනකොට ඔබේ ඇස් දෙක කම්පාන වෙන විදිහට ඔබ ආයතනත් හොඳට සකස් කරගන්න. අන්න ඒ සඳහායි අපට මේ හැම සම්පතක්ම ලැබුණේ. එනිසා ඒ සම්පත් වලින් අපි උපරිම ලෙස අප්‍රමාදීව මේ සම්බුද්ධ ශාසනය තුළ ප්‍රතිඵල නෙලා ගැනීමට අපි කටයුතු කරමු. ඉතින් අද අප සාකච්ඡා කළේ සංයුතනිකායේ අභිසමයේ සංයුත්තේන උපයන්ති සූත්‍රය. එනිසා මේ සූත්‍රයෙන් සඳහන් කරන්නේ අවිද්‍යාව තියෙන ප්‍රමාණයට ජරා මරණ ආදී දුක් ටික තමන්ට ලැබෙනවා. අවිද්‍යාව යම්සි මට්ටමකට සිඳගත්තනම්, සිඳුනනම්, විද්‍යාව පහළ කරගත්තනම්, සම්මාදිට්ඨිය ප්‍රඥාව ඔබ යම් තා ප්‍රමාණයට දියුණු කරගත්තනම්, ඒ දියුණු කරගත්තු ප්‍රමාණයට අර ගංගා, ඇලදොල, වලවල් වල තියෙන ඔක්කොම වතුර ටික ටික ටික සිඳෙනවා වගේ ඔබට ජරා මරණ ඉඳන් ටිකෙන් ටික දුක් ටික ඔබට සිඳෙනවා. ඔබේ දෙනෙත් හමුවේ ඔබ කැමැතිම ලෝකය අත්හැරන දවසේදී කිසිදු විදිහේ මානසික කම්පනයක් ඇති නොවන විදිහට අකම්පිත මනසකින් කිසිදු දෙයක් කෙරෙහි නොඇලී සිටින මානසිකත්වයෙන් ඒ ඔබේ හිතට එන සිතුවිල්ලෙත් අනිත්‍යාවේ සමුදේවය දකිමින් අවසාන නිද්දක පියාගන්නට වහ වහාම අප්‍රමාදීව සූදානම් වෙන්න. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් ඥාන සංසයෙන් අපරමින් මිය ගිය මේ ජීවිත කාලය වගේම අනන්ත සසරෙහි අපට උදව් උපකාර කළ මිය ගිය සියලු ඥාති මිත්‍රාදී වූ මේ පින සතුටු සිතින් ඕන් විසින් කරන ලද පින්කමස්සේ අනුමෝදන් වෙත්වා කියන ප්‍රතිමෙන් සාදු කියලා මියගේ ඥාතින පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. ඒ වගේම ඔබ අප සම්බුද්ධ ශාසනය රකින සම්මා දෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රතිමෙන් අපි ගාථාව කියලා පුණ්‍ය අනුමෝදනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම් ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. මේ සියලු පින්කමලානි සංසයෙන් පිනතුන හැම දිනාටම මෙලොව වශයෙන් නිරුක් නිරෝගී සම්පත්තියත් පරලෝ ජීවිතයේ සුගතිගාමීත්වයත් ප්‍රාර්ථනානුකූලව උතුම් මොණිවන් සෝවියන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා බයං පන්තා ච නිබ්බයං සෝකම් පන්තා ච නිස්සෝකා හන්තෝ සම්දේ පිපානිනෝ. දුකින් තෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තෙලෙන සත් බිය නැති වෙත්වා සොමින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි.